පළමුවම මේ අතීත සංසාරයක් තිස්සේ මේ එන ගමනේදී ආර්යයන් වහන්සේලාට නිගා කළා තියෙනවා නම් මානෙන් මුදුන්පත් වෙලා ඉඳද්දි තමන්ගේ මතයට ගැළපෙන්නේ නැති දේවල් කියද්දි තමන් හරිය ආර්යයන් වහන්සේලා වැරදීය කියමින් තමන්ව මුදුන්පත් කරමින් කටයුතු කරලා තියෙනවා නම් ගැළවනුවස් උන්වහන්සේලා කමා කර සිටින්න ආර්ය උපවාදයක් කරගත්ත කෙනෙකුට පින්වතුනි ඒ උපවාදයෙන් නිදහස් වෙනකන් සද්ධර්මයේ කොච්චර ඇහුවත් අවබෝධ වෙන්නේ නැති නිසා ඉතින් සියලුම දෙනා එහෙම යම් කිසි අතවැරද්දක් ඔබ කටවැරද්දක් ඔබගේ අතින් වෙලපිටා ඒ උත්තර වූ ආර්යයන් වහන්සේලා මාහට කමා කරන තේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලා කමා කර සිටින්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මා මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියන දැඩි අදිස්ථානයටපත් වෙන්න යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් නැතුව ඉන්නවා නම් අද මේ දිනේදී මම කොහොම හරි මාර්ගඵලයන් සකස් කරගන්නවා සෝතාපන්න ඵලයේ පිහිටනවා යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයේ ඉන්නවා නම් සෝතාපන්න ඵලයේ උපසම්පදා කරගන්නවා කියලා දැඩි අදිස්ථානයකින් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න මම හිතන්නේ මෙතන ඉන්න යම් පිරිසක් අපි මේ කතා කරන සද්ධර්ම දේශනාව ඇති ඒ වගේම ජීවිතේ පළමු වතාවට අපි මේ කතා කරන ධර්මය අහන්න පිරිසකුත් ඇති. පින්වතුනි මම පළවෙනිටම කියන්න ඕනේ මම අද මේ සද්ධර්ම දේශනාව කරන්නේ මේ තුන් ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට පහර ගහන්න නම් නෙමෙයි. ඒක නිසා මේ දේශනාව තුළදී මොනවම හරි කාරණාවක් කියවුනොත් කොහොමත් නංගන් වශයෙන් නම් කතා කරන්නේ නැහැ කිසිම දෙයක් ගැන. ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනා ක්‍රමවේදයේ කතා කරගෙන යනවා. ඒ ක්‍රමවේදයේ කතා කරගෙන යනකොට ඔබට අද ඔබට මේ මහත්මයා කියන්නේ නැති වීඩියෝ කරන්න එපා කියලා, ෆොටෝ ගන්න එපා කියලා. ඒකට හේතුව තමයි සිංහතුනි ලාභ කීර්ති ප්‍රසංසා කියන්නේ මගේ නිවනට බාධාවක්. මම බණ කියන්නේ බුදුනෙක් වෙන්න නෙමෙයි. මම බණ කියන්නේ සිංහතුනි ඔබ නිසාත් නෙමෙයි. මම බණ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේට වෙච්ච ණය හින්දා. මම ශාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ ණයයි. හේතුව මම උන්වහන්සේගේ ධර්මය අනුගමනය කළා යම් තැනකට ඇවිදින්න තියෙනවා. තව බොහෝම ඒ රටවල් 44න් බොහෝමයක් රටවල් වල ඉන්න පිරිස් නියෝජනය කරනවා ඉදිරියේදී තියෙන ඒ ඉදිරියේදී කරන්න යන ආරාමයේ තුල පැවිද්ද 60කට අධික පිරිසක් පැවිදි වෙනවා පින්වතුනි විවිධාකාර රටවල් වලින් ඇවිදින්න 60කට අධික පිරිසක් විවිධාකාරයේ අධ්‍යාපනික මට්ටම් තියෙන විවිධාකාරයේ සමාජ මට්ටම් තියෙන විවිධාකාරයේ ධන මට්ටම් තියෙන ඒ පිරිස් ඇවිදින්න පැවිදි වෙනවා. තාම ලංකාවේ වැඩි මේක ප්‍රසිද්ධ නැහැ හේතුව අන්තර්ජාල පහසුකම් ලංකාවේ නැති නිසා. නමුත් මේ වෙනකොට පින්වතුනි ලංකාවේ සීඩී හරහා විශාල වශයෙන් මේ සද්ධර්මයේ ප්‍රචාරය වෙනවා. එක දවසකට සීඩී 400ක් මුද්‍රණය කරනවා කියලා අපේ මහත්තුරු කියනවා. සියල්ල නොමිලේ බෙදලා දෙන්නේ ඔබ වගේ පිරිස් රට රාජ්‍යවල රැකියා කරන ඒ වගේම ලංකාවේ රැකියා කරන පිරිස් දේශපාලන උපයාස අපයා ගන්න ධනෙ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසන අභිවෘද්ධියේ උදෙසා පූජා කරනවා. කිසිම අවස්ථාවක පින්වතුනි සද්ධර්මයෙන් තොර ඊට එහා දෙයක් අපි කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ අනිත් ඒවා කරන එක හොඳ නැහැ කියලා නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදය. දැන් මම මේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. මම ඒකත් ඔබට කියන්න. මම කාලයක් කිව්වා තථාගතයන් වහන්සේ කියලා. දැන් මට උරුමකම ලැබිලා තියෙනවා පින්වතුනි උන්වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න. මම ඇඟිලි ගණගෙන ඉන්නේ මං කවද්ද උන්වහන්සේට බුදු පියාණන් වහන්සේ කියලා කතා කරන්නේ කියලා. මොකද උන්වහන්සේට පිය යන නාමයෙන් කතා කරන්න නම් මා තුළ එකම ක්ලේශයක්වත් තිබිය යුතු නැහැ. එදාට තමයි සිංහතුනි මම බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ. බුද්ධ පුත්‍රයෙකුට තියෙන්න පුළුවන් ද සිංහතුනි ක්ලේශයන්? නමුත් අපි හැම හාමුදුරුව කෙනෙක්ම අපි ඒ නමින් හඳුන්වනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වචනේ පරිසමාප්ත අර්ථේ බුද්ධ පුත්‍ර කියන නමින් හඳුන්වන්න පුළුවන් කාටද? මහා රහතන් වහන්සේ නමකට විතරයි. ඒක නිසා පිංගතුනේ තාම මට අයිතියක් නැහැ උන්වහන්සේට බුදු පියාණන් වහන්සේ යන නමින් ආමන්ත්‍රණය කරන්න. නමුත් බොහොම කැමැත්තෙන් ඉන්නවා. මං හිතනවා මහා කාලයක් යන එකක් නැහැ කියලා ඒකට. බොහොම කැමැත්තෙන් ඉන්නවා උන්වහන්සේට පිය යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න. ඉතින් පිංගතුනේ ඉතින් උන්වහන්සේගේ ක්‍රමවේදය විතරයි. වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ සද්ධර්ම දේශනාව යන වෙලාවේ ඔබගේ හිත පවා රිදෙන්න පුළුවන්. හැබැයි මොහොතකටවත් හිතන්න එපා මේ මම මේ එංගලන්තෙ ඉඳලා මෙහාට බඩගෑවේ ඔබගේ හිත රිද්දලා යන්න කියලා. වැඩ නැතු වෙනව නෙමෙයි. වැඩ ලක්ෂයක් තියාගෙන ඉන්නේ. ඊයේ නෝවේවල බණ කිව්වා. උදේම එහෙම් පිටත් වුණා. දැන් මෙහෙ ඊට මෙහෙ බණ ඔය කීයට හරි ඉවර වුණාම හෙට උදේ අපේ මහත්තයෙක් කිව්වා හතරටද කොහෙද ලෑස්ති වෙලා ඉන්නේ කියලා යන්න. මේ වැඩ නැතුව නෙමෙයි. මහා වෙහෙසක් දරනවා ඉතින්. හැබැයි ඒක ඔබ වෙනුවෙන් නෙමෙයි කරන්නේ. ඒකයි මම කියන්නේ ඔබ නිවන් දැක්කත් එකයි නැතත් එකයි මට. හැබැයි ඔබ නිවන් දැක්කොත් කාටද? ඔබට. මම ඒක පෙන්වලා දෙන්න. යථාර්ථවත් මූල දෙන්න මේ කියන හැම දෙයකට. හිත රිදෙන්න පුළුවන්. හිත රිදිලා හරි කමක් නැහැ. මොකද පිංගුතුනි තුවාලයක් හැදිච්ච කෙනෙක් හොඳට තුවාලේ සුද්ධ කරලා බේත් දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? තුවාලේ උඩු දුවන. තුවාලේ උඩු දිවුවාම කකුල කපන්න වෙනවා නිකන් අපරාධ. බේත් ටිකක් දාලා සුද්ධ කරගන්න පුළුවන් තුවාලේ අන්තිමට කපන්න වෙනවා. එක වේදනාවකට මූණ දෙන්න බැරි වුණොත් වෙන්නේ කකුල කැපුම මහා වේදනාවට ලක් වෙන එක. ඒක නිසා සමහර වෙලාවට හිත රිදෙන්න පුළුවන්. ඒවා ඉතින් පරිස්සමෙන් තෝරලා බේරලා ගන්න. ඉතින් අර පළමු කොටම මට කියන්න තියෙන්නේ මම මෙතන තාවේ ඔබගේ හිත රිද්දන්න නා නෙමෙයි. ඒ වගේම පින්වතුනි කාටවත් පහර ගහන්නත් නෙමෙයි. මොකද සාස්තුන් වහන්සේගේ නියම බණ කියාගෙන යනකොට ඔබට හිතෙන්න පුළුවන් එක එක කාලයට පහර වැදුණයි කියලා. මොකද ඒ ක්‍රමවේදය හරියට අනුගමනය කළේ නැත්නම් මොකද වෙන්නේ? පහර වැදුනා වගේ තමයි. නමුත් පහර ගහන්න නෙමෙයි කියන්නේ. ඔබට ඒ වැරද්ද නොකර ඉන්න කියන්නේ. දැන් මේ අපේ මහත්තුරු පිරිසක් එක මම කතා කර ඉන්න වෙලාවේ මම කිව්වා ගොපල්ලෝ වෙන්න එපා කියලා. අනුන්ගේ හරක් බලා ගන්න ගොපල්ලෝ වෙන්න එපා හරකෙක්ගේ අයිතිකාරයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා පුළුවන් නේද? ඉතින් ඕක මං කියපු කතාවක්ද? නෑ සාත්‍රුන් වහන්සේ කියලා තියෙනවා. සාත්‍රුන් වහන්සේ කෙලින්ම කියලා තියෙනව මොකද්ද? බණ පොඩ්ඩක් දැනගෙන ඒ බණ පොඩ්ඩ අනිත්යුන්ට කිය කී අනේක හරියට මොකක් වගේ කියලාද? අනුන්ගේ හරක් බලා ගන්න ගොපල්ලා වගේ කිසි දෙයක් ලබන්නේ නැහැ කියලා. හරි ඒක වැරදිද? මේ සාස්තුරුණ හන්දගේ වචන ධම්මපදයේ යමක වගේ කියවල බලන්න. ධම්මපදයේම හරි ඉතින් ඔබ ඔබට හරියට මේ කියවනවානේ ඔබ ධම්මපදයේ කියවල බලන්න. යමක වගේ තියෙනවා මේ ගාථා. එතන මම ගොපල්ලෙක් නෙමෙයි. මට අවශ්‍යතාවයේ තියෙන්නේ පිටුදුනේ නිවන් දකින්න. එහෙනම් දැන් මම ඔබටත් ආරාධනා කරන්නේ නිවන් දකින්න. මෙතන ඉන්නවා තරුණ පිරිස්. තරුණ වියට පත් වෙන්න ඉන්න පිරිස්, තරුණ විය ඉක්මවපු පිරිස්. ඔය හැම කෙනෙක්ම මෙතන ඉන්නවා. ඒ හැමෝටම පින්වතුනි ගන්න පුළුවන් තැනින් අල්ලගෙන ඉවර වෙලා මේක කරගන්න උත්සාහ කරා. මම මේ ආවේ මට ශ්‍රාවකයෝ හදාගන්න හැම නෙමෙයි. මං කිව්වනේ මහ විශාල ආරාමයක් හදන්නේ අක්කර 15ක. හැබැයි නායකයෙක් කවුරුත් නැහැ එතන. කල්යාණ මිත්‍රයෙක් විතරයි ඉන්නේ. කාටවත් නායකකම් දරන්න බෑ. මාර්ගඵලලාභී ගිහි පින්වතුන් පිරිසක් තමයි ආරාමේ පරිපාලනය කරන්නේ. ඇයි? දැන් ඔබ මෙතන ඉන්න කෙනෙක් මේ පැවිද්දට එන්නේ ආරාම රකින්නද? ඊට වඩා හොඳයි ගෙයක් රකගෙන ඉන්නේ. හවුද නැද්ද? ඔබ එන්නේ මොකටද? ඔබට පැවිදි වෙන්න ඕන නම් ඔබ එන්නේ මොකටද? මේ ඔබේ මේ මෙච්චර මේ රටක ඉන්න කෙනෙක් හොඳට කන්න බොන්න තියෙන කෙනෙක් මේවා දාලා එනවා නම් මොකටද දෙන්න ඕනේ? නිවන් දකින්න. එහෙනම් පින්වතුනි එහෙම ආපු උත්මේකුට මං කිව්වොත් එහෙම ඔබ ආරාමේ පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා. සහ ගහන්න නැද්ද මට? නේද? එහෙනම් පින්වතුනි එතන ඉන්න කිසිම හාමුදුරුවම පැවිදි වෙන කිසිම කෙනෙක් ආරාම පරිපාලනයට ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. පාන්සු කූර වලට වඩින ඒව නැහැ. ඒව ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔබ සියලු දෙනාට කළා දෙයි. ඔබට නිවන් දකින්න ඕනේ වෙච්ච ගමන් සංගාල එන්න තියෙන්නේ අන්න ආරාමයක් තියෙනවා. පැවිදි වෙන්න ඕන කෙනෙකුට පුළුවන් ඇවිදින්න පැවිදි වෙන්න පැවිදි වෙලා ඒ මාර්ගයේ පුරන්න. එක වේලක් දන්වලඳන මහ උත්තමයේ වැඩ ඉන්නේ. දවසට මේක වේලයි දන්වලඳන්නේ. අසනීපයක් හැදුනොත් උදේට දන්වලඳන්න වැඩ පිළිවෙලක් කළා දෙනවා. එතකොට දාන 385 තියෙන්නේ මුළු ආරාමෙට. ඒකෙන් මම හිතන්නේ මේ උනත් 250කට යහ මත දාන ප්‍රමාණය බාර ගන්න තියෙන තාම ආරාමේ හදලත් නැහැ. එහෙම තමයි පින්වතුනි මේ ක්‍රමවේදයේ ඇති. සිවුරු පිරිකර සියලු දෙනා බාර ගන්න තියෙනවා. පැවිදි වෙන ඕනෙම කෙනෙකුට සිවුරු පිරිකර දෙනවා කියලා පාත්‍ර බාර අරගෙන තියෙනවා. ඉතින් ඔය හැම දෙයක්ම ඉතින් ඒ විදිහට කරගෙන යනවා. ඔබට පුළුවන් ඕනෙ වෙලාවක එන්න. ඒ එනකොට ඔබට හිමි පාත්‍රයක් තියෙනවා. ඔබට හිමි සිවුරක් තියෙනවා. ඔබට දානි දෙනවා. ඔබට ඉන්න කුටියක් දෙනවා. එහෙනම් ඔබට කරන් තියෙන එකම එක දෙයයි. මොකද්ද? ඇවිදින්න මේ මාර්ගය පූර්ණ කරගන්න. ඉතින් ඒ ටික කරගන්න කලින් පින්වතුනි ඔබ දැනගතිය යුතු කාරණා කීපයක් තියෙනවා. මොකද පැවිද්ද කියන එක එකපාරට ගන්න පුළුවන් එකක් නෙමෙයි. පැවිද්ද ගන්න නම් සිංහදෙනි තමන් මහා අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ ටික කියන්න කලින් තමයි මම මේවා කිව්වේ. එතකොට මම අපිට ඉල්ලීමක් කළා අපේ මේ මහත්තයෙක් කැමරා කරන්න එපා ආදී වශයෙන් කියලා. මොකද හේතුව? එතකොට ලෝක සත්‍ය දැනගන්නනේ මං කවුද කියලා. දැන් පාරිමහල යන්න පුළුවන්ද එතකොට? සිංහදෙනි ඉංගලන්තේ මම ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. සමහර පිරිස් මට ඇවිල්ලා කියනවා මේ පන්ති කර කර ඉඳලාම හරියන්නේ නැහැ. ආගමට දහමට අනුවත් වැඩ කරන්න ඕනේ. පන්සලකටවත් යන්න අඩුම තරමේ. මම ඒ අවවාදේ බොහොම කරුණාවෙන් පිළිගන්නවා. දැන් හිතලා බලන්න පින්වතුනි මං ගැන දන්නේ කවුද කියලා? ඒ පින්වතුනි මට ඇවිල්ලා කියනවා පන්සලකටවත් අඩුම තරමේ යන්නලු. ආගමට දහමට අනුව ජීවත් වෙන්නලු. සල්ලිම නෙමෙලු ජීවිතේ. අන්න ඒක නිසා පින්වතුනි මම කියන්නේ ෆොටෝ ගහන්නත් එපා, වීඩියෝ කරන්නත් එපා. මේ ධර්මයේ ගන්න. පුළුවන් නම් රෙකෝඩ් කරගන්න. මේ ධර්මයේ ගන්න. ධර්මයේ අරගෙන පින්වතුනි තමන්ට නිවන් දකින්න වැඩ පිළිවෙල හදාගන්න. ඔබට පේනවනේ මට අවුරුදු 60ක් නැහැ නේද? මමත් ගොඩාක් දුරට ඉගෙනගෙන තියෙනවා. ඒ ලෝක සත්‍යය දීපු ගිනිගෙඩි කාලා. ලෝක සත්‍යය කිව්වා ඉගෙන ගන්න එක තමයි හොඳම දේ කියලා. ඒක නිසා ඉගෙන ගත්තා. අන්තිම වෙන පින්වතුනි ඉගෙනගෙන ඉවරුණාට පස්සේ තේරුණා මේ ඉගෙනගත් එකෙන් මට නොවැරි ඉන්න විදිහක් නැහැ කියලා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නොවඳ ඉන්න විදිහක් නැහැ. අම්මා මැරුණොත් අඬන්න වෙනවනේ. ළමයි මැරුණොත් අඬන්න වෙනවනේ. යාළුවෝ මැරුණාම දාල යනකොට අඬන්න වෙනවනේ. ඉගෙන ඉගෙනගෙන වැඩක් තියෙනවා. මැරිලා මල පෙරේතෝ වෙනවනේ. ඉගෙනගෙන වැඩක් තියෙනවා. මැරිලා බල්ල බලල්ලු වෙනවනේ. එන්නේ ඉගෙනගෙන වැඩකුත් නැහැ. බලන්න මේකේ තියෙන විදිය. නමුත් අද ළමයෙක් ලෝකෙ ඉපදුනොත් එහෙම බින්දුනේ මොකද්ද කරන්න යුත්තේ? උගන්වන්න. ඉගෙනුවේ නැත්තම්. ඒක වැරදි. ඔන්න බලන්න සමාජයක් හැදිලා තියෙන හැටි. උගන්වන්න ඕනේ. මොනවද උගන්වන්න ඕනේ? ලංකාවට නම් දොස්තර කෙනෙක් කරන්න ඕනේ. ඊළඟට ඉංජිනේරුවෙක් කරන්න ඕනේ. අඩුම තරමේ කවුන්ටම් කෙනෙක් කරන්නේ. ඔය තුන තමයි කරන්නේ. ඉන්දියාවේ ඊට වඩා වැඩි. ඉන්දියාවේ මිනිස්සු විවිධාකාර ශාස්ත්‍ර ක්‍රම වලට අනුව බලනවලු මේ වෙලාවේ උපදින එකක්මක් වෙනවද? දොස්තර කෙනෙක් එනවා. අර දොස්තරට කියනවලු හරියට මේ වෙලාවට බඩපල ළමයව ගන්න කියලා. මේ ලෝකයා දෙන ගිනි ගෙඩි ඔය. ඔය ගිනි ගෙඩි කාලා කාලා කාලා කාලා වින්නතනි අද අපිට ඔළුව උස්ස ගන්නවත් බෑ. ඔබට පුළුවන් ද මේ සමාජයට වඩා විරුද්ධව හිතන්න? ඔබට එහෙම හිතන්න හිතෙනවද අනුමසර? හිතන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරම් ඔබ බයයි. සමාජයට අනුව පොඩ්ඩක් එහා පැත්තට හිතන්න හිතෙන්නෙම නැහැ. සමාජය කියනවා ළමයි හදන එක තමයි හොඳම දේ කියලා. මොකද කරන්න ඕනේ? ළමයි හදන්න. කසාද බඳින එක තමයි හොඳම දේ කියලා කිව්වොත් එහෙම කසාද බඳින්න ඕනේ. කවුරු හරි ගොත් එහෙම කසාද බඳින්න හොඳ නැහැ කියලා එහෙම මොකද වෙන්නේ? ඌව හංවඩු ගහලා තැත්තකටම වීසි කරලා දානවා. ඉතින් ওই විදිහට සිංහදෙනි ගිටි ගිටි කාලා කාලා කාලා කාලා අන්තිමට මේ මිඳලා මැරිලා ගිහිල්ලා අමු පෙරේතෙක් කියලා උපදින. ඕක තමයි සිංහදෙනි මේ කාලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ තියෙන දිනචරිය. මේ කාලේ මිනිස්සුන්ට ඔන්න ඕක තමයි උරුම. මෙන්න මේක නිසා තමයි සිංහදෙනි ඔබට මේ කියන්නේ. පුළුවන් නම් මේ සද්ධර්මය අවබෝධ කරගන්න. සමහරවිට ඔබ උප්පත්තියෙන් බෞද්ධයෙක් වෙන්න පුළුවන්, උප්පත්තියෙන් ක්‍රිස්තියානි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ආගමක ශාස්ත්‍රූවරයෙක් ආගමක් පතුරවන්න ආවේ නැහැ මේ ලෝකෙට. උන්වහන්සේලා මේ ලෝකෙට බිහි වුණේ උන්වහන්සේලාගේ දර්ශනය මේ ලෝකෙට දෙන්න. ඊට පස්සේ පින්වතුනි මේ ලෝකේ උලාකන මිනිස්සු මේ ලෝකේ කෑලි කඩ කඩ මේක මගේ කියලා ගොඩ ගහ ගන්න පිරිසක් ඉන්නවා. අඩු වැඩි වශයෙන් අපි ඔබ හැමෝම එහෙමනේ. මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනකම්ම ලෝකේ කෑලි කඩා ගන්න එකනේ කරන්නේ. ඒකට නම් මේ රටවල් වලටත් ආවේ. ලංකාවේ කඩා ගන්න බැලුවා ඊට වඩා කඩා ගන්න පුළුවන් රට ගියොත් කියලා හිතාගෙන අපි රටාව. ඇවිදින්න දැන් මොකද කරන්නේ? හොඳට බර දාලා අදිනවා ලෝකේ කෑලේ. ඒකනේ අපි මේ කරන්නේ. ඒකනේ දියුණුව කියලා කියන්නේ. දැන් එහෙම කරගෙන පින්විතනේ දැන් අපි ගොඩනගාගෙන යනවා. මේ ගොඩනගාගෙන ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? ඔය ගොඩනගාගෙන යන හැම මොහොතකම පින්විතනේ අර ලෝක සත්‍යය ගිනි ගිනි දෙනවා. ඔබට තට්ටු තනි තට්ටුවේ ගියක් තිබ්බොත් එමෙ ලෝක සත්තු වැදෙන ගිනි ගෙඩිය මොකද? ඒ තට්ටු දෙකේ ගියක් අරේ ඉන්නේ. ඒක නියම ලස්සන අයියා. එතකොට මොකද හිතෙන්නේ ටක් ගන්න? අපිත් හදන්න ඕනේ තට්ටු දෙක. මේක විකුණුවා තව එකක් ගන්න යනවා දැන්. ඊට පස්සේ මෝගේජ් එක දාගෙන ලෝක ගෙවා ගන්න යනවා කොච්චර කාලයක්ද? හරකෙක් වගේ අර වැඩ කරනවා රෑ එතන දවල් විතරයි වැඩ කළේ. දැන් රෑත් වැඩ කරනවා. මොකටද? අර මෝගේජ් එක ගෙවන්න. හැබැයි ඉන්නේ එක කාමරයක නේද? ඔබට පුළුවන් දෙයක් වෙන එකක් අක්ක් පල්ලෙහා තට්ටුවේ තියාගෙන අනික් කකුල උඩ තට්ටුවේ තියාගෙන වැසිකිළියට යන්න. එහෙම කරන්න බෑනේ. එහෙනම් මොකටද ගෙදරට වැසිකිළි 10ක්? අද ඉංගලන්තේ නම් මන් දන්නේ නැහැ මෙහෙ. ඉංගලන්තේ නම් මිනිස්සු ගෙදර තියෙන තරහටම කියන්නේ වැසිකිළි ගානේ. ටොයිලට් බාත්รูම් පහක් තියෙනවා. එහෙම තමයි කියන්නේ. හරියට මේකේ පොඩ්ඩක් දානවා අරකේ පොඩ්ඩක් දානවා අරකේ පොඩ්ඩක් දානවා පස්සෙනිකින් හොදගෙන ඊළඟ බහිනා වගේ කතාවක් ඔය කියන්නේ. විලි ලැජ්ජ නැති වැඩ පින්වතුනි ඔය. ඔය මිනිස්සු දන්නේ නැහැ කොච්චර දුක් විඳිනවද කියලා ඔය මිනිස්සු. සමහර මිනිස්සු අන්ත දුකක් විඳින්නේ රස්සාවක් කරන්නේ. සල්ලි හම් වෙනවා තමයි. හිතාගෙන ඉන්නේ පින්වතුනි මනුස්ස ජීවිතයක් ලැබිලා කියලා. ඕක මනුස්ස ජීවිතයක් නෙමෙයි ඕක පෙරේත ජීවිතයක්. මනුස්සයා කියන්නේ කවුද? මනුස්සයා කියන්නේ මේ 31 ලෝක ධාතුවේ සුගතිගාමි වෙච්ච සතෙක්. සුගතිගාමිත්වයේ ඉන්න කෙනෙක්. සුගතිගාමි ලෝකවල මේ පල්ලෙහාම තියෙන ලෝකේ මනුස්ස ලෝකේ කියන්නේ. ඔබ හිතනවාද ඔබ ඔය කරන වැඩත් එක්ක ඔබ සුගතිගාමි වෙලා ඉන්නේ කියලා? ඉතින් සුගතිගාමි කෙච්ච කෙනෙක් ඔච්චර දුක් විඳින්නේ කොහොමද? ඔබ නිකමට හිතලා බලන්නකෝ. පුදුම දුකක්නේ මිනිස්සු විඳින්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරනවා. හේතුව මොකද්ද? කන්න ටිකක් හොයාගන්නද? ඇත්තම කිව්වොත් මට කියන්න කන්න ටිකක් හොයාගන්නද ඔච්චර දුක් විඳින්නේ නැහැ. සමාජය දීපු ගිනි ගෙඩියේ හින්දා. සමාජය හදලා තියෙනවා පිංගුතුනි මේ සම මට්ටම්. පස්සෙන් පන්න අරගෙන යනවා අර සමාජ දිගේ ඉස්සරහට. කිසිම සාර ධර්මයක් දරුවෙක් දන්නේ නැහැ. අපරාධනේ පිංගුතුනි අවුරුදු 60 70 ගිහිලා වෙන දේ බලන්න. නිකම් මැරිලා යනවා. නිකම් මැරිලා යනවා. ඔච්චර ආදරෙන් දරුවෙක් හැදුවේ පිංගුතුනි මැරිලා මේ අමු අපායේ යවන්නද? මැරිලා මල පෙරේතය වෙන්නද? අසුචි කනේ උන් හදන්නද? ඔබ දන්නවාද නොදන්නවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම දන්න කාරණාවක් තියෙනවා. අ මේ ලෝකේ ඉන්න මනුස්ස වශයෙන් පෙනී සිටින අයගෙන් කෝටියකට එක්කෙනෙක්වත් නැවත මනුස්ස වෙන්නේ නැහැ. කෝටියකට එක්කෙනෙක්වත් දිව්‍ය ලෝකයකට යන්නේ නැහැ. ප්‍රකෝටියකට එක්කෙනෙක්වත් දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. නමුත් හිතාගෙන ඉන්නේ නම් කොහොමද? මං අර දානෙ දුන්නා, මං මේ දානෙ දුන්නා, මං අර පූජාවට ගියා, මේ පූජාවට ගියා. මම දැන් දිව්‍ය ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ. පින්වතුනි මහා අසද්දෘස දාන දීපු කෝසල මල්ලිකාවත් හත් දවසකට අපාගත වුණා. එහෙනම් ඔබ කොහොමද අප වෙන්නේ? ඔබ කරන පින් වලින් ඔබ දිව්‍ය ලෝකයයි කියලා. ඔය ඔක්කොම පින්වතුනි ඔය ගිනි කෙඩි ඔවා ගන්න එපා. ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. හාමුදුරුවන්ගේ හෝ දේශකයන්ගේ හෝ ෆාදර්ස්ලාගේ හෝ කාගේවත් වචන නෙමෙයි. ඔබට නිවන් දකින්න ඕන නම් ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. ශාස්ත්‍රෝන් වහන්සේ ඔබ සෝතාපන්න වුණොත් සතර අපායෙන් සදහටම නිදහස්. අපාය යන වාමයි කියලා නෑ. අපාය යන්න වෙන්න පුළුවන්. එහෙනම් ගැලවෙන්න තියෙන එකම මඟ තියෙන සෝතාපන්නතාවය. මිසක් කරන පින්වල නෙමෙයි. දැන් මේ කිව්වේ දැන් පින් කරන්න එපා කියලාද? අන්න දැන් අර ටික් කරගත්තා නම් ඒ කපලා දාන්න. පින් කරන්න එපා කියලාද කිව්වේ? නැහැ. පින බාලයි කියලාද කිව්වේ? ඒත් නැහැ. යථාර්ථයට මුහුණ දෙන්න. හැමෝටම කරන්න පුළුවන් පින්වලදී මල් ටිකක් අඩාගෙන ඉන්න බුදුහාමුදුරන්ට පූජා කරන්න. කවුද මෙතන කරන්න බැරි කෙනෙක් ඉන්නේ? යන්තම් දුවලා වැල්ල ඇවිදින්න පුළුවන් දරු විපුරක් පුළුවන් ওই ටික කරා. නමුත් පින්වතුනි සෝතාපන්න ඵලයේ උදෙසා මනස මෙහෙවන්න පුළුවන් ද හැමෝටම? ඔන්න ඕවනේ වීරක්‍රියා කරන්න පුළුවන් නම්. සද්ධර්මයේ මනාකොට අද මම ඔබට සෝතාපන්න ඵලයේ දේශනා කරනවා. මනස සිහියෙන් ඉඳලා අහන්න. මනස සිහියෙන් ඉඳලා තේරුම් ගන්න. තේරුම් ගත්තා නම් පින්වතුනි ඔබ දිනුනු. ශක්‍විති රජ පදවිය දහස් වතාවක් ලැබනවටත් වඩා, අක්ක දේවේන්ද්‍ර පදවිය දහස් වතාවක් ලැබනවටත් වඩා සෝතාපන්න ඵලයේ උතුම් කියලා ශාස්ත්‍රඥ වහන්සේ කියලා තියෙනවා. දැන් ඔබ විශ්වාස කරන්නේ කවුරු කියන වචනේද? ආතුරුණ වහන්සේ කියන වචනේ. එහෙනම් ඒක කරන්න. බුදුහාමෝ කොතනම හරි තැනක කියලා දිනවද පිට කරන්නයි දෙවිල කරනවා කියලා. එක තැනක් හොයලා වෙන්න නම් මට කියලා දෙන්න. දැන් ආයි වැරදියට ගන්න එපා. ටික්කලා නම් ආයෙන් කරගන්න ඕනේ. මොකද මම මේකට දැන් හේතුව කියන්නේ. බුදුහාමුදුරෝ කිසිම තැනක කියලා නැහැ පිංගුදෙනි පිං කරන අය දිව්‍ය ලෝක යනවා කියලා. බුදුහාමුදුරෝ කියලා තියෙන්නේ යමෙක් පිනක් කළොත් ඒ පින පරිසම් දුන්නොත් දිව්‍ය ලෝකේ. මැරෙන මොහොතේදී ඒ පින පරිසම් දුන්නොත් කොහෙද යන්නේ? දිව්‍ය ලෝකේ. දැන් ඔබ පින් 10ක් කරලා තියෙනවා, එක පවක් කරලා තියෙනවා. එතකොට ඔක්කොම 11යිනේ. කරපු දේවල් 11යි. එහෙනම් දැන් ගණිතේ දන්න අපේ දරුවොත් මෙතන ඉන්නේ. ඔබලට ගණිතේ මතකයි. එහෙනම් මට කියන්න. අපායාවේ සම්භාවිතා පින් 11න් 10යි. ඒ කියන්නේ 10 වෙදීම 11යි. නැතර පින් එක කරලා තිනෝ කියන්නේ ආ පින් මේ එතකොට පින් 10ක් නම් කරලා තියෙන්නේ දිව්‍ය ලෝකේ ආමේ සම්භාවිතාව කීයද? 10 වෙදීම 11 නිසා එකතර 11න් 10යි. එහෙනම් අපායාමේ සම්භාවිතාව කීයද? 11න් 1යි. දැන් 11න් 1ක සම්භාවිතාවක් අපාය යන්න තියෙනව නම් දැන් ඔබට සතුටු වෙන්න පුළුවන්ද? ඔබ දන්නවද අපාය කියන්නේ මොකද්ද කියලා? පින්වලින් අපාය කියන නමවත් කියන්න මම කැමති නෑ. ඔය අපායේ ඉන්න උඩම හරියේ ඉන්න සත්ත්ව විදින දුක් සමහරවම දැකලා තියෙනවා. සමාධි ක්‍රම වේදවල. අපාය කියන්නේ නරක ආදී හැම නෙමෙයි. പ്രേතනිකායේ. പ്രേතනිකායේ තියෙන අන්ත දුක් විදිනේ උන් නෙමෙයි. යන්තම් දුක් විඳින අසුචි කන අසුචි වල වල ලැබගෙන ඉඳලා අසුචි වලේම ඉපදිලා අසුචිම කකා ඉඳලා අනිත් ප්‍රේතයෙන්ගේ ගුටි කකා ගුටි කකා ගුටි කකා ඉන්න අන්න එහෙම ඒව දැකලා තියෙනවා. හැබැයි අර මුගලන් මහරහතන් වහන්සේ දැක්කා වගේ යොදුන් 16ක් දිග මේ මේ මේ මේ මේ කොනේ ඉඳලා අර කොනට යනකම් ගිනි දාලා විහිදි විහිදි පිටි පිටි යන ඒව නම් මම දැකලා නැහැ. ඒ දකින්න තරම් දිවස් දිනුන වෙලා නැහැ. එන එහෙම කොටසකුත් ඉන්නවා. මේ කියන්නේ නරකාදී කියන්නේ නෙමෙයි. නරකාදී කියන්නේ පිංගුතේ ඊට වඩා මහා දරුණු තැන. අතමහා නරකාදී කියලා කියන්නේ. යන්න හිතන්න නෙමෙයි පිංගුතේ වචනවත් කියන්නේපා. හැබැයි ආ ලංකාවේ ඉන්න මූඩ රැලක් නම් කියනවා මොකද්ද? අපායේ සොමිකාරයෝ අපි සම. අපායක් දැක්කොත් පිංගුතුනි රෙදි හොදන්න වෙනවා බඩ ගිහිල්ලා. දැක්කොත්. ඒ තරම් මහා දරුණු ගති තියෙන තැනක් අපායේ කියලා කියන්නේ ලේසියෙන් හිතන්න එපා පිංගුතුනි. සමහර උපාසකම්මල කියනවා අනේ අර කීචි බීචි ගන්න කුරුල්ල කොච්චර ලස්සද? මටත් ඔය කුරුල්ලෙක් වෙන්න තියෙනවනේ. මේ මොකද්ද මේ කියන්නේ? දන්නේ නැති නිසා. අර තිරිසන් අපායට යන්න හදන්නේ. සුදු නෝන කෙනෙක් බලු පැටියෙක් අරන් යනකොට ඉතින් හිතෙනවා අම්මෝ මම වැඩ කරලා මහන්දි වෙන්නේ නැහැ මේ බලු පැටියට කොච්චර හනීපැද්දනේ. බල්ලෙකුට ඔලුව කැක්කමක් හැදුනොත් ඌ කොහොමද ඔලුව කැක්කමයි කියලා කියන්නේ? ඌ ලස්සන්ට බහුබව ගායනේ. බහුබව ගන්නවට සුදු නෝන මොකද්ද හිතන්නේ? ආනේ තොක්කොල්ලා. ඈ ලස්සන්ට බහුබව කියනවා. ආ එඹට අපාංකැලක් ඔකත් කලින්. ඇයි සුදු නෝනට තේරෙනවද මට ඔලුව කැක්කුවේ මේ කෑ ගහන්නේ කියලා? බඩේ අමාරුවේ මේ කෑ ගහන්නේ කියලා. අර මහ වනාන්තරේ ඉන්නේ උන් දැකලා තියනවද පිංගුතුනි? මුවෙක් දැක්කහම අපේ ළමයි හරි ආසයි. අනේ මටත් මුවෙක් වෙන්න තියනවද? පිංගුතුනි පන පිටින් ඉරාගෙන කන්නේ. බලන්නකෝ. ඔය ටීවී ප්‍රෝග්‍රෑම් වල බලන්නේ ඒවා. හොඳට බලන්න. ඔය මුවාව තමන් කරගෙන බලන්න. හිතලා බලන්න පිංගුතුනි මිනිහෙක් එළවනවා. හිතන්න මස් කන මිනිස්සු ඉන්නවා. මිනිහ මස් කන මිනිස්සු ඉන්න තැනකින් ඔබ යනවා. යනකොට පිංගුතුනි මිනිස්සු දෙන්නේ. කඩු දෙහිකුත් අරගෙන නැත්තම් පොලු දෙහිකුත් අරගෙන ඔබ පස්සේ එළවගෙන එනවා. ඔබ ඔය මුවා දුවනකොට පිංගුතුනි ඔබත් බලන්න දුවලා ඒ විදිහට හිතින් මේවා යථාර්ථවත්ත දකින්න ඔව සුරංගනා කතා නෙවෙයි සුදු අයද නම් පිංගුතුනි ඔව සුරංගනා කතා මේ මේ සතෙක්ව දැකලා හරිම සතුට වෙනවා ආනේ කොච්චර ලස්සනද මේ සතා කියලා බෞද්ධයෙකුට හරි බෞද්ධයෙන් නම් පිංගුතුනි ඕ කොහොම නෙවෙයි දකින්න තියෙන්නේ ඔය සතා දුවනකොට වගේ ඔබත් දුවලා බලන්න පිටිපස්සෙන් එළවනවා මේ මර බයට දුවන්නේ මර බයට ජීවිතේ බේරගන්න දුවන්නේ බස් එකකට දුවනව නෙවෙයි ජීවිතේ බේර ගන්න දුවන්නේ. ඒ ජීවිතේ බේර ගන්න දුවලා දුවලා දුවලා දුවලා අන්තිමට පිංගුතුනි පිටට පැනලා. අර සතා මැරිලත් නැහැ. අර පස්සේ ගාත්තේ කඩ කඩ කනවා. තිරිසන් අපාය කියන්නේ මහා දරුණු ගති තියෙන තැන. මේ හුරතල් වෙන්න එපා බුදුදහමත් එක්ක. ලැබිච්ච ඡාන්තකින් ප්‍රයෝජනයක් ගන්න. අමනාප වෙන්න එපා මම මෙහෙම කිව්වට. සමහරට මෙහෙම බණ ඔබ අහලා නැතුව ඇති. අනුකම්පාවට කියන්නේ. මං කියවනේ කවුරු නිවන් දැක්කත් නැතත් මට කමක් නෑ මම සාස්ත්‍රුන් වහන්සේට වෙච්ච ණය 1.0.0 ගාන ගෙවන්න හදන්නේ මේ. සියල්ල නම් ගෙවලි ඉවර කරන්න බෑ කොහොම කළා? දශමයක්වත් ගෙවලි ඉවර කරන්න අඩුම තරමේ. ඒක නිසායි බණ කියන්නේ. පින්වතුනි මේක තේරුම් ගන්න. ඔබට අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඔබගේ දෙමාපියන්ට වින් සිද්ධ වෙන්න. උසස් කුලවලින් පැවතගෙන ඉන්න නිසා ආර්ය කුලවලින් මේ කිව්වේ මේ ලංකාවේ තියෙන ඔය කුල ભેදේ නෙමෙයි. කුලය කියලා කියන්නේ පවුල් සංස්ථාවට. එහෙනම් යම් උසස් කුලවලින් පැවතගෙන ඉන්න නිසා ඔබ ඒ අය පින්වතුන් රහතන් වහන්සේලා ඇසුරු කරපු නිසා ඔබගේ උපැන්න දහතිකේ ලියුණා බෞද්ධ කියලා. ඔන්න ඕක තමයි පින්වතුන් ඔබට ලැබිච්ච ලොකුම උරුමේ තමන්ගේ දෙමාපියන්ගේ. ධර්මයෙන් ලැබෙන්නේ නැතුව ඇති. නමුත් බෞද්ධ කියලා හරි නමක් වැටුණානේ. ඒක නිසා අද තරක මේ මොකුත් නැතුව ටිකක් බන ටිකක් හරි අහන්න ඔළුව නැමිලා තියෙනවානේ. එහෙම නැතුව ක්‍රිස්තියානි කියලා වැටිච්ච අයත් තියෙනවා. ඒ අයගේ හේතු වාසනාවන්තයක මං හිතන්නේ 5000කට වැඩි මේ ධර්මය අහනවා. මුස්ලිම් අයත් එක 1000කට වඩා මේ ධර්මය අහනවා. මටත් ආගමක්. මට දර්ශනයක් තියෙනවා. මට තියෙනවා දර්ශනයක්. එකම එක දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ තමයි කාගේද? බෞද්ධ දර්ශනය. ශාස්ත්‍රුන් වහන්සේගේ දර්ශනේ තියෙනවා. මං ආගම්වල පිහිටලා නැහැ කොහෙවත්. දර්ශනයක පිහිටලයි මම ඉන්නේ. දර්ශනයක පිහිටපු කෙනා නිවන් දකිනවා. ආගමක පිහිටපු කෙනා මොකද වෙන්නේ? කොයි තැනද කියන්නේ ත්‍රිපිටකයේ බුද්ධ ධර්ම කියලා දැනග සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේවා කියනකොට ඔන්න රිදෙන්න ගන්නේ සමහර වෙලාවට. හැබැයි ඔබට රිද්දන්න නෙමෙයි මේ කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න කියන්නේ. කොයි තැනද බුද්ධ ධර්ම කියලා දැනග සඳහන් කරලා තියෙන්නේ ත්‍රිපිටකයේ. බුද්ධ ධර්ම කියන එකක් නෑ කොහෙවත්. දර්ශනයක් තියෙන්නේ. මේ දර්ශනය අනුගමනය කරන්නේ මේ ඔබ ෆිසික්ස් ඉගෙන ගන්නව නේද? භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඉස්කෝලේ. එහෙනම් මුස්ලිම් අයද බැරිය භෞතික විද්‍යාව ඉගෙන ගන්න නැතුව ඉන්නේ. ක්‍රිස්තියානි අයද බැරිය භෞතික විද්‍යාව ඉගෙන ගන්න නැතුව ඉන්නේ. භෞතික විද්‍යාව කියන්නේ දර්ශනයක් වෙන මොකුත් නෙමෙයි. ඔය විද්‍යාඥයෝ විසින් හොයාගත්ත දේවල් ඉදිරිපත් කරන දර්ශනයක් ඒක. රසායන විද්‍යාව කියන්නේ විද්‍යාඥයෝ විසින් හොයාගත්ත දේවල් ඉදිරිපත් කරන දර්ශනයක්. එහෙනම් ඒ දර්ශනය තුලින් පින්වතුනි ළමයි ඉගෙන ගන්නවනේ දේවල්. ඒ වගේ තමයි මේ බෞද්ධ දර්ශනය තුලින් ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේට ඉගෙන ගන්න. රසායන විද්‍යාවෙන් පරමාණු හැදෙන හැටි කියනවා. භෞතික විද්‍යාවෙන් මේ භෞතික වස්තුන් හැදෙන හැටි කියනවා. ඒ වගේම පින්වතුනි තව එක විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව තමයි මොකක්ද? මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදය. මෙන්න මේ ක්‍රමවේදයෙන් කියනවා පින්වතුනි හිත හැදෙන හැටි සහ ඔය හිත පිරිසිදු කරගන්න හැටි. ඔබට කියන්න පුළුවන් ද මේ හිත හැදෙන්නේ කොහොමද කියලා? මොකක් හේයින් මේක හැදෙනවද කියලා? අන්නේ ක්‍රමයේ ඉගෙන ගන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේගෙන්. අපායකට එක බින්දුවක්වත් බය නැද්ද? අසුචි කාලා දින අසුස්සන. දැන් මූණවල් අපේ මේ අසුචි කන්න කැමති නැහැ. හැබැයි අසුචි කන්න වෙන වැඩ කරන්න හරි කැමතියි. අසුචි කන්න කැමති නැහැ කවුරු. හැබැයි අසුචි කන්න වෙන වැඩ කරන්න කැමතියි. පිටුදිනේ ඔබ කැමති වුණත් නැතත් ඔබ කරපු දෙයට විපාක තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඔබ කරන දෙයට විපාක තියෙනවා. ඒ විපාක වලට අනුව ඒව හම් වෙනවා. යම් පිච්චන් නලපති තම්පි දුක්ඛං කියලා සාස්තුන් හන්ද කිව්වේ ඒකයි. බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. ජාති ධම්මානං ආයසෝ ඒවං ઈච්ඡා උපජ්ජති. යම් ජාති ධර්මයක් කෙනකොට මෙහෙම ઈච්ඡාවක් උපදිනවා. කැමැත්තක් උපදිනවා. අහෝ වතම යං ජාති ධම්මා ආස්සාම නචවතනෝ ජාති ආගච්ඡේ යන්ති. නකෝපනේතං ઈච්ඡාය පත්තබ්බං ඉදම් යම් පිච්චන් නලපති තම්පි දුක්ඛ. යම් ජාති ධර්මයක් එනකොට මොකෙක් හරි වෙලා මැරලා උපදින්න යනකොට අනේ මට ওই ජාතිය නම් එපා කියලා කෑ ගහනවා. දැන් මේ එපා කියලා කියපුවාට හරියයිද? එහෙම වෙන්නේ නැහැ. අපි කර්ම කරන ඕනේ තරම්. හැබැයි ඒ නැ විපාක වලට කැමති නැහැ. ඒකයි මම කිව්වේ පින්වතුනි. අපි අසුචි කන්න කැමති නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි අසුචි කන්න පෙරේතෙක් වෙලා උපදින් නැති වෙන්න ඔබ කටයුතු කරගෙන ඉවරද මේ වෙලකොට? දැන් ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ආ එහෙමයි නැහැ කියලා වෙන්නේ නැති. අන්න ඒකයි වැඩි. කාට හරි හිතනවා නම් ආ එහෙමයි කොහෙද ඉන්නේ අසුචි කන්න පෙරේතිය කොහෙද ඉන්නේ ඒව එහෙම නැහැ කියලා. අනේ එතනදි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මට අසුචි කන්න පෙරේතුනේ එන්නේ කියලා කාලා පෙන්නන්න කියන්න බෑනේ. ඔබට වෙලාව බලන්න වෙනවා. වෙලා බලලම කියන්නේ එහෙනම්. අසුචි ආ ඇත්තනේ ඉන්නම් අර කිව්වේ අසුචි කන්න පෙරේතිය ඉන්නවා මේ මං ඉන්නේ මං කන්නේ මේ කියලා ඔන්න කියන්න පුළුවන්. මේසි පහසු වැඩක් නෙමෙයි. ලංකාවේ වැසිකිලි වලක මේ වැසිකිලි වලක තියෙන කොන්ක්‍රීට් එකක් උස්සලා බැලුවොත් ධානලාභීකුණ අඳුම තරමේ 10ක්වත් මේ ඒ ගෙදරම හිටපු මහා දරුණු ගති තියෙන සංසාරයක් නිවෙදෙන මේක. නිකන් මේක සරලව ගන්න එපා. ඔබ බෞද්ධත්වයක් ළඟා බෞද්ධත්වය ළඟා කරගන්න හැටි මං කියලා දෙන්නම්. අඳුම තරමේ සිංහසනේ ඔබ උප්පැන්න සහතියෙන් හරි බෞද්ධ වෙලා ඉපදුනා හරි බලන්න මොන තරම් වාසනාවක්ද කියලා ඒදී. ඒක නිසා මේ ශාසනය පාවිච්චි කරන් නිවන් දකින්න. තාම නිවන තියෙනවා. කවුරු හරි කියනවා නිවන නැහැ කියලා පිංගුතුනේ ඒක මහා අමුම් පට්ටපල් බොරුවක්. ආනන්තරීය මට්ටමේ පාප කර්මයක් ඒ කරන්නේ නිවන නැහැ කියලා කවුරු හරි කියනවනම්. මේ කාලේ නිවන් දකින්න බෑ කියලා කවුරු හරි කියනවනම් පිංගුතුනේ ආනන්තරීය මට්ටමේ පාප කර්මයක් ඒ කරන්නේ. මිනිසුන්ගේ නිවන වහලා. එහෙම කියන අය ඉන්නවලු. මම දන්නේ නැහැ කවුද කියලා. නිවන් දකින්න බෑ. ඒ කියන්නේ නිවන නැහැ කියලා නෙමෙයි. නිවන් දකින්න බෑ මේ කාලේ. දැන් නිවන් දැකලා ඉවරයි. දැන් ඉතින් ඔය සෝවාන් ඵලයක් වගේ වැඩිම ගන්න පුළුවන් වෙයි. අනාගාමී ඵලයක් වගේ වැඩිමනොත් යන්න පුළුවන් වෙයි. ඒයිට එහා නම් බෑ. රහතන් වහන්සේලා නම් බිහි වෙන්නේ නැහැ. පට්ටපල් බොරු පින්වදනේ. ඕවා විශ්වාස කරන්න එපා. මහරහතන් වහන්සේලා අදටත් ලංකාවේ වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලා පිරිනිවන් පානවා. මම ඔබට ධාතුන් වහන්සේලාත් පෙන්වන්නම් ඕන්න. පිරිනිවන් පාන මහරහතන් වහන්සේලාගේ. ඔය බොරු කතා. කාට හරි දෙයක් කරගන්න බැරි වුණා කියලා පින්වතුනි නිවන නැහැ කියලා කියන්නේ කොහොමද? ඔන්න දැන් මම පැවිදි වෙනවා. පැවිදිලා මම උත්සාහ කරනවා නිවන් දකින්න. දැන් නිවන් දකින්න මට බැරි වෙනවා. අවුරුදු 5ක් විතර මම උත්සාහ කළා මට නිවන් දකින්න බැරි වෙනවා. දැන් මං කිව්වොත් එහෙම නිවන නැහැ කියලා පොල්ලක් අරන් ගහන්න ඕනේ නැද්ද මට? ඉන්නේ මේ දැන් මේ කාලේ නිවන් දකින්න බෑ කියලා? පින්වතුනි මෙතන ඉන්න හොඳම හේතු වාසනාවන්තයා මමද? ඒක කොහොමද දන්නේ? මං බන කිව්වත් පින්වතුනි මෙතන ඉන්න පුළුවන් කවුද? ඊට වඩා හේතු වාසනාව තියෙන උත්මේක මම බන කිව්වත් ඒක නිසා හේතු වාසනාව කාගාව තියනවද කියලා දන්නේ නැහැ. ඔබ අහලා තියනවද බිංගතුනි සාරිපුත්‍රයන් වහන්සේ ගැන? සාරියුත් මහ රහතන් වහන්සේව ප්‍රඥාවතින් දෙවනි උනේ සාතුරුන් වහන්සේට විතරයි. උන්වහන්සේගේ ගුරුවරයා කවුද? අස්සජී මහ රහතන් වහන්සේ. එහෙමනම් ප්‍රඥාවන්තයෙකුට අග්‍රස්ථානය කවුද? සාරිපුත්‍රයන් වහන්සේ. ගුරුවරයා කවුද? ප්‍රඥාවන්තයන අතර අග්‍රස්ථානයේද? නැහැ. එහෙනම් ප්‍රඥාවට ගුරුවරයාද ගෝලයාද බණ කියපු කෙනාද බණ අහපු කෙනාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඒක නිසා පින්වදෙනි ඔබ නිවන් දකීද කලින් මම නිවන් දකීද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි හැමෝම කරන්න ඕනේ වීරිය වඩන එක. හැබැයි මට සත්තු දක්ෂේ විශ්වාසයි. හෙට ඉරපායයිද කියලා මන් දන්නේ නැහැ. ඒක මට විශ්වාස නැහැ. නමුත් මට ඒකාන්තයෙන්ම විශ්වාස දෙයක් තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය තාම තියෙනවා. ඒක වැහිලා තියෙන්නේ. ඒ වැහිච්ච ඇරිලා තියෙන්නේ දැන්. වැහිලා තිබුණ කාලයක්. මොකද හේතුව නිවන් දකින්න පිරිස අඩු වුණා. මහරහතන් වහන්සේලා බිහි වුණේ අර කැලේට තිබෙන මල් වගේ කැලවල් වල. ලංකාව කියන්නේ පින්වතුනි හැමතිස්සෙම ආක්‍රමණයට ලක් වෙච්ච තැනක්. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේලාට දොස් කියලා හරියන්නේ නැහැ ඒවට. උන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනව හෝ මොනවා හරි වෙනව හෝ අපිට බණ කියන්නේ නැහැ. ආදිවාසී මිනිස්සු දොස් කියනවා. උන්වහන්සේලාට දොස් කියලා හරියන්නේ නැහැ ඒවට. කාලයක් තිස්සේ ඉඳලා මේ කරතම් වේගෙන ආවේ. නමුත් දැන් මේ ධර්මයේ නැවත ඉපදිලා තියෙනවා. හොඳ ආකාරවම අපිට පේන්නම තියෙනවා පින්වතුනි නිවන් මඟ. සුතක් ජනෙක් නිර්වාණයට යනකම් මාර්ගය මම පෙන්වලා දෙන්නම් ඕන කෙනෙකුට. ඔබ ඉදිරිපත් වෙනවා නම් වීරිය වඩන්න. ඔබ ඉදිරිපත් වෙනවා නම් වීරිය වඩන්න. දැන් ඔය වීරිය වඩන්න කොච්චර දවසක් යනවද? එකක් දවසින් පුළුවන්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ගෝල් ඔරියන්ටඩ් නේ. හැමදෙයක්ම මොකක්ද ඕනේ? කරන දෙයට ප්‍රතිඵලයක් ඕනේ. ඔන්න යනවා දවසක් භාවනා කරන්න. දවස් දෙක තුනක් භාවනා කරන්න ගිහිල්ලා අනේ ඒක ආර්ය ධනක්වත් වැඩින්නේ නැහැනේ. දැන් මොකද කියන්නේ? භාවනා කළා වැඩක් නැහැ. ඔන්න අවුරුදු 5ක් 6ක් කොහොම හරි මහන්සි වෙලා දැන් මේක කරගන්න උත්සාහ කරනවා. කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කියනවා මොකද? දැන් නිවන් දකින්න බෑ. මේ එකක්වත් පිංගතනේ. ඇත්ත නෙමෙයි. නිවන් දකින උත්තමයෝ ඉන්නවා, නිවන් දැකපු උත්තමයෝ ඉන්නවා, තිරිනිවන් පාපු උත්තමයෝ ඉන්නවා, උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පව වැඩ ඉන්නවා. එහෙනම් උත්තමයේ පිරිනිවන් පෑවොත් විතරයි නේද ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ? නිකන් සාමාන්‍ය මිනිසෙක් මේ මැරිලා පිට්ටුවක් මොනවද ඉතුරු වෙන්නේ? අලු ටිකක් විතරයිනේ. ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැනේ. ධාතුන් වහන්සේලා පව ඉතුරු වෙනවා. ඒක නිසා පින්වතුනි මාර්ගයේ තියෙනවා. මාර්ගයේ තියෙනවා ඔබව බේර ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව උදා කරගන්න නම් බෞද්ධත්වයේ ඉඳලා පටන් ගන්න. ඉස්සෙල්ලා බෞද්ධයෙක් කියලා ඉන්න. මේ දේශනා මුලින් ඉඳලා අහපු අයට නම් පිංගුතුනි බෞද්ධය කියන්නේ කවුද කියලා මේ වෙනකොට දන්නව ඇති. මුලින්ම ආපු කෙනෙක් ඉන්නව නම් ඉස්සෙල්ලා දැනගන්න පිංගුතුනි බෞද්ධය කියන්නේ කවුද කියලා. හැබැයි මම මෙහෙම එකක් කියනවා. මේ සමාජ සම්මතයේ තියෙන ධර්ම දේශනාවක් නම් නෙමෙයි මේ කරන්නේ. පොතක් බලාගෙන ඇවිල්ලා ඒ පොත කියවනවා හැම නෙමෙයි මේ. පොතක් බලාගෙන ඇවිල්ලා ඒකේ තියෙන ටික කතා කරනවා නෙමෙයි. යථාර්ථවත් සද්ධර්මයේ කතා කරන්නේ ඔබට තර්ක අනුකූලව පිළිගන්න. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙන් පස්සේ ඔබට අහන්න අවස්ථාව මම දෙනවා. ඒ ප්‍රශ්න අහන්න. අහලා ඒව තොරතුරු විස්තර කරලා දැනගන්න. මොකද පිංගුදිරි ප්‍රශ්න අහලා තිනවා එක මං හිතන්නේ 2000කට 3000කට වඩා මිනිස්සු. විවිධාකාරයේ ප්‍රශ්න අහලා ඒවට උත්තර දීපුවා තමයි මුල් කාලේ ඉඳලම තියෙන්නේ. ඉතින් ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මුලින් ඉඳලා දේශනා ඇහුවා නම් ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බේ. ප්‍රශ්න පටන් ගන්න මොනවැන්ද? ලෝකෙ ගැන. නිව ලෝක කොහෙද තියෙන්නේ? අපාය කොහෙද තියෙන්නේ? නිව ලෝක වල කොයි වගේද? අපාය මොන වගේද? ඕයන් තමයි පටන් ගන්නේ කමක් නැහැ. නමුත් ඕයන් පටන් ගත්තට පින්වතුනි නිවෙනින් අවසන් වෙන්න ඕනේ නේද මේක? නැත්තම් අපරාධෙනි. දැන් ඔබ ගන්න හොඳ iPhone එකක්. iPhone 7 එකක් ගන්න. දැන් අලුතෙන්ම තියෙන එක නේද? ඉතින් බාසුන් නැහැ ලයිලා ගෙදර විත්තිත් බඳිනවා. බාසුන් නැහැ කෙනෙක් කියන ගඩොලක් මැදි කියලා. දැන් iPhone එක දිහා ගහනවද සිමෙන්ති එකට? අද මේ බුදුදහම පාවිච්චි කරන්නේ ඕකට නෙවෙයිද? හරියට iPhone එක බිත්තියේ තියෙන මැටි ගැහුවා වගේ. බුදුදහම පාවිච්චි කරනවා මොකටද? පිරිත් කරලා පැම්බොන්න. මේ නිවන් දකින්න තියෙන සාර සම්බුද්ධ ධර්මයේ පාවිච්චි කරනවා පිරිත් කරලා පැම්බොන්න. පිරිත් කරලා නූල් බඳින්න. දැන් මම ඒව එපා කිව්වද? ආයි ටික් එක දාගත්තා නම් අයින් කරගන්න. මම එපා කිව්වේ නැහැ. දැන් iPhone එක ගෙනහල ගඩොලකට තියන්න බැරිද ඔන්න? පුළුවා. ඒ තියෙන එක මොන වගේ කේද්ද කියලා හිතා ගන්න පුළුවන් නේද? අන්න ඒක හිතා ගන්නයි තියෙන්නේ. ඔබ හිතනවාද සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළුණේ ওই ටික කරලා දෙන්න කියලා? ඊට වඩා හොඳ මන්ත්‍ර ටිකක් මන් දෙන්නම් ඔන්න. කෙලිම දිස්ති මන්ත්‍ර වලින් ගෙන්න ගන්නකෝ දෙවිවරු. කවුරු කෙනෙක් පිරිත් කියනවා නම් එහෙම දෙවිවරු ගෙන්න ගන්න ගෙදරට. ඒක නෙමෙයි. මං කෙලිම හතර දෙයියන්ගේ දිස්ති මන්ත්‍රයක් දෙන්නම්. ඒක හොඳම දිස්ති කරන්නේ. එතකොට මේ කතරගම දෙවියෝ වටේ ඉන්න ඔය දේවතා පිරිස එනවා ගෙදරට. මේක පාවිච්චි කරලා නිවන් දකින්න. මං කියන්නේ මේ දෘෂ්ටි වලින් මිදෙන්න කියලා. මොකද කෙනෙක්ගේ ඔළුවට වැන්නොත් එහෙම දැන් මේ කාලේ නිවන නැහැ කියලා පිංගුතුනි ඒක තමයි මහ ලොකුම විනාශය. ඒකයි මේ මුලින්ම නැති කරන්න හදන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඇයි? ඔන්න මුලින් ඉඳලා යම් බලන්න. මොකද මේ දේශනාව හරි විශේෂයි. මොකද මෙතන ඉන්නව මහ ශ්‍රේෂ්ඨ පිරිසක්. මෙතන ඉන්න පිරිසෙන් කීප දෙනෙක් ඉන්නවා පිංගුතුනි මං ඒකාන්තයෙන්ම දන්නවා වැඩි වෙන්න එනවා කියලා. පැවිද්ද පූර්ණේ කරනවා කියලා. ඒක එහෙම වෙන්න ඕනේ. මොකද එයාගේ හේතු වාසනා පිරෙන්න මහ කාලයක් යන්නේ නැති බව තමයි පේන්නේ. ඒක නිසා මුලින් ඉඳලා මං කතා කරගෙන යන්න. එළි වෙනකන් හරි. තමන්ගේ වැඩේ කර ගන්නවා නම් පිංගුතුනි එළි වෙනකන් බණ කියන්නම් මං. මට කියන්න ඇයි බුදු කෙනෙක් මනුස්ස ලෝකේ පහළුණේ කියලා. මං අහන්නේ මනුස්ස දැන් මෙහෙමයි. බුදු කෙනෙක් මනුස්ස මේ අපේ මනුස්ස ලෝකේ පහළ වුණේ. දැන් ලෝක 31ක් තියෙනවනේ. සතර අපායයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක රූපාවචරෙන් 16යි අරූපාවචරෙන් 4යි. ඔක්කොම 31යි. ඔය 31ෙන්ම ඇයි මනුස්ස ලෝකේ පහළ වුණේ බුදුහත්? සුගතියක් හින්දා. ඔව්. ඈ? ආන් පිංගුතුනි මනුස්ස ලෝකේ තමයි ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය ඉන්න අන්තිම ලෝකේ. ඇයි උදේකේ පහළුණ නැත්තේ? ඇයි තාත්තුම් මහ රාජිකේ වගේ පහළුණ නැත්තේ? ඒකේ පහළුණා නම් ඔච්චර දුක් විඳින්න ඕනෙත් නැහනේ. ඇයි උන්වහන්සේ ලෝහිත පක්කන්දිකා රෝගේ හැදුණා? හොන්දේ අමාරු හැදුණා. ඔළුව කැක්කුම හැදුණා. ඈ? ඕව කර කර ඉන්න ඕනේ නැහනේ උන්වහන්සේ. ඕවයි දුක් විඳින්න ඕනේ නැහනේ. දිව්‍යමය කයක් මේ මවා ගත්තා නම් දිව්‍යමය කයකින් ඉපදුණා නම් උන්වහන්සේට බණ කියන්න පුළුවන් ඒත් නමුත් ඇයි එහෙම නොකළේ? පිංගුතුනි ඔබ මේ කාටද පුළුවන් දැන් චාතුම් මහරජාගේ ඉන්න බණ ටිකක් අහලෙන්න. මෙතන ඉන්න අයගේ කාට හරි පුළුවන් චාතුම් මහරජාගේ අන්න බුදුහාඳුර වැඩ ඉන්න ගිහිල්ලා බණ ටිකක් අහලෙන්න පුළුවන්. බෑ. හැබැයි බුදුහාඳුර මෙතන වැඩ හිටියොත් එතන ඉන්න අයට බැහැilla බැරිද බණ අහන්න? පුළුවන්. අන්න ඒක නිසා තමයි පිංගුතුනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් මනුස්ස ලෝකේ පහළ වෙන්නේ. ඒකේ ගුණේවත් කියන්න බැරිද අපිට? ඒකේ ගුණේටද මේ මල් පහම ආයිත් කියන මේ මල් පහම් පූජා කරනවද ඔස් කියනව එහෙම නෙමෙයි. වැරදියට නම් ගන්න එපා. වැරදියට ගත්තොත් ඔබ මහා පවක් පුරව ගන්නවා ඒකයි. මොකද ඊට පස්සේ ඔබ මේ අපිව විවේචනය කර කර යනවා. එතකොට ඔබ නම් කොහෙ ගියක් කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ තව එක හේතු වාසනාවන්තයෙක් ඉන්නවා නම් අන්නේ කෙනාගේ නිවන වැහෙනවා ඇයි ඒ? ඔබ මොන හරි දෝෂයක් කොම මේ මනුස්සය බනහන්නේ නැහැ නේ අය. ඒකයි. ඒකේ ගුණේවත් තියන්න බැරිද පිංගුතුනි අපිට? දිව්‍යමය කයක් අරගෙන ලෙඩ රෝග නැතුව ඉන්න පුළුවන්කම තියෙද්දි උන්වහන්සේට උන්වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉපදුනේ. මං වෙනුවෙන් මන් දන්නේ නැහැ ඔබ වෙනුවෙන්ද කියලා. හැබැයි මං එකක් දන්නවා මේ මං වෙනුවෙන් ඉපදුනේ. සතාගතයන් වහන්සේට නිවන් දකින්න තිබුණේ අද ඊයේ නෙමෙයි. උන්වහන්සේ නිවන් දකින්න තිබුණේ හේතු වාසනාව තිබුණේ පිංගුතුනි සාර අසංකේය කල්පලක්ෂයට කලින්. දීපංකර බුදුහාඳුරන්ගේ පාදමූලයේදී උන්වහන්සේ නිවන් දකින්න පුළුවන්කම තිබුණා. කරුණු 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ නියත විවරණයක් ගන්න. ඒ කරුණු 8ෙන් එක කරුණක් තමයි ඒ මොහොතේ ඒ ආත්මවේදී ධර්මයේ ශ්‍රවණය කළා නිවන් දකින්න හේතු වාසනාවක් තියෙන්න ඕනේ. ඒක අපේ බුදුහාඳුරන්ටත් තිබුණා. සුවේද තාපසේ අපේ බෝධිසත්වයන් වහන්සේටත් තිබුණා. ඒක නිසා තමයි නියත විවරණේ හම්බුනේ. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේ වැඩේ කරගත්තනම් මොකද වෙන්නේ? අද අපි තිරිසන්ු නේද? ඒ වෙලාවේ උන්වහන්සේ ඒ වැඩේ කරගන්න නැතුව පිංගුතුනි පාරමිතා පුරන්න පටන් ගත්තා. අද ඊයනම් නෙමේ පාරමිතා එදාම නෙමේ පාරමිතා පුරන්න ගත්තේ. අපේ බුදුහාඳුරුව පාරමිතා පුරලා ඉවර වෙනකොට පිංගුතුනි බුදුවරු 512027 නමක් පහු කරගෙන ඇවිල්ලා හිටියේ. බුදුවරු ඒකේ ගුණේවත් කියන්න බැරිද අපිට? මේ සසරේ සැරිසරනවා කියන එක ලේසි වැඩක්ද? ඔබ ජාතක කතාවල අහලා නැද්ද උන්වහන්සේ හරකෙක් වෙලා හිටියා කියලා? ඔබ කැමතිද හරකෙක් වෙන්න? ඉතින් උන්වහන්සේ දීපංකර පාදමූලයේදී මේ බණ අහලා අරහත් වෙන්න පත් වුණා නම් පිංගුතුනි ආයේ හරකෙක් වෙන්න ඕනේ නැහැ නේද? එහෙනම් උන්වහන්සේ ඒ වෙලාවේ අදිස්ථාන කළා මේ ලෝක සත්‍යව දුකින් නිදහස් කළාම මම දුකින් නිදහස් වෙනවා කියලා. ඒ ලෝක සත්‍යයට ඔබ ආйти නැද්ද? නිකමර හිතලා බලන්න. සුන්දර බුදුදහම මවා ගන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ පිංගුතුනි අප්‍රමාණ දුක් විඳලා. ඒ දුකින්ද මං වෙන්නේ. ඒක නිසායි මම අද මේ මාර්ගය පූර්ණ කරන්නේ කොහොමද? එදා උන්වහන්සේ හරකෙක් වුණේ මං හින්දා. නැත්තම් අපරාධේ. උන්වහන්සේ එවල නිවන් දකින්න තිබුණා. මං නම් එවල නිවන් දකින්නවා. ඒකනේ මං උන්වහන්සේ තරම් උසස් නැත්තේ. උන්වහන්සේගේ පයට බෑගෙන වැලි කැටෙත් උතුම් මටවද. මොකද මං නම් එවල බණහල නිවන් දකින්නවා. නමුත් උන්වහන්සේ එහෙම කළේ නෑ ඔබ නිසානේ එහෙම වුණේ. තනි තනියෙන් හිතා ගන්න කවුරු ඉන්නද කියලා. එහෙනම් දැන් ඔබ ඔය කරන වැඩේ හරිද? ඔබව නිවන් දක්වන්න උන්වහන්සේ එච්චර මහා දුකක් වින්දේ. ඔබට මතක නැද්ද ඒක ජාතක කතාවක? ශාන්තිවාදී ජාතකය අහලා තියෙනව නේද? ඉවසීම ප්‍රගුණ කරන්න. රජුරුව බැලුවා මූ ඉවසනවද කියලා. බැන්නා. බැන්නත් ගණන් ගන්න. ඊට පස්සේ කසේ අරන් ගහන්න කිව්වා. ඒත් ඉවසනවා මේ තාපසයා. කන කපන්න කිව්වා. ඒත් ඉවසනවා මේ තාපසයා. නහය කපන්න කිව්වා. දිව කපන්න කිව්වා. අත් දෙක කපන්න කිව්වා. කකුල් දෙක කපන්න කිව්වා. ඒත් ඉවසනවා මේ තාපසයා. නිකමට හිතලා බලන්න. ඔය ටික කලේ කවුද? කවුරු වෙනුවෙන්ද කලේ? දීපංගර බුදුහාඳුනගේ පාදමූලයේදී නිවන් දකින්න හිටපු උත්තමයා. මට දහම් දෙසන්න ඕන නිසා, මට මේ මාර්ගයේ පාදලා දෙන්න ඕන නිසා පින්වතුනි උන්වහන්සේ ඔය මහා දුකක් විඳගෙන මේ ගමන ආවේ. නහයවල් කපල අත් කපල කකුල් කපල මහා වේදනාව විඳගෙන මේ ශාන්තිවාදීව හිටියා. ඉවසීම ප්‍රගුණ කළා මේ පාරමිතා සම්පූර්ණ කරන්න ඕන නිසා. උන්වහන්සේ නිවන් දකින්න නෙමෙයිනේ පින්වතුනි. ඒකයි මම කියන්නේ. හුරතල් වෙන්න එපා උන්වහන්සේගේ සාසනයත් එක්ක. මලට පහනට සීමා කරගන්න එපා මේක. මේ මාර්ගේ වඩන්න පුළුවන්. මේ මාර්ගේ වැඩෙනවා. අපිට ප්‍රත්‍යක්ෂයි ඒක. මාර්ගේ වැඩෙනවා. නිවන් දකින්න පුළුවන්. පහත වෙන්න නිවන් දකින්න පුළුවන් අයත් ඉන්නවා. රූක්ෂ ප්‍රතිපදාවන් පුරවන්න නිවන් දකින්න පුළුවන් අයත් ඉන්නවා. කොහොම හරි නිවන් දකින්නනේ ඕනේ. අද කවුරු හරි මට කිව්වොත් එහෙම. මගේ ඇඟට පතුරු යනකම් ගැහුවොත් ගහලා ගහලා ගහලා අන්තිම හංකඩ කෑල්ලත් ඇඟෙන් අයින් වුණාට පස්සේ නිවන් දකින්නවා කියලා. මම දැල් ලෑස්ති ඒකට. මොකද මේක ඉතින් ඒ විඳින දුක බොහොම සරල දෙයක්. සතර අපායට ලැගලා දුක් විඳිනවට වඩා. මට නම් පිංගතරි ආයි බ්‍රහ්මයෙක්වත් වෙන්න උවමනාවක් නැහැ. බ්‍රහ්මයෙක්වත් වෙන්න උවමනාවක් නැහැ. අවශ්‍ය එකම එක දේ තමයි පිංගතරි කොහොම හරි මේ අත්දැවේදී මේක කෙලවර කරගන්න එක. ආයි නම් උපදින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක පූර්ණේ කරමින් යන්නේ. මොකද පිංගතරි ඒකයි මම කිව්වේ මම සාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ ණයයි. ඒ ණය මට මොනවා කළවත් ගෙවල ඉවර කරන්න බෑ. උන්වහන්සේ මං වෙනුවෙන් ගුටි කෑවා. බෝධිසත්ව කාලේ. නන්දිවිසාල ජාතකේ අර හරකට තඩි වැය කර මිනිහා අල්ලගෙන. මං හින්දානේ. ඔක්කොම උනේ මං හින්දා. එහෙනම් මං උන්වහන්සේට ණය නැද්ද? ණයයි. එහෙනම් මං මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මාව නිවන් දක්ව ගන්න එක. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? තව කෙනෙකුට උදව් කරන එක. එන්නේ ඒකයි පින්වදින සම්බුදුරජාණන් වහන්සේ නමකට ඔබ වන්දනා කරන්න ඕනේ. අද ඉන්න බෞද්ධයි කියලා කියාගන්න පිරිස් සාස්ත්‍රුන් වහන්සේට වඳින්නවත් උරුමකම් සීන පිරිසක් නෙමෙයි. ඇයි බුදුහාඳුනට වඳින්නේ? බුදුහාඳුර අපේ කවුද? සාස්ත්‍රුන් වහන්සේ. ඒ කියන්නේ ගුරුවරයා. ගුරුවරයා වෙන්න නම් උන්වහන්සේගේ මොනවද ඉගෙන ගන්න ඕනේ නැද්ද? එතකොට උන්වහන්සේ ලෝකෙට දුන්නේ මොකද්ද? නිවන් මඟ නේද? එහෙනම් අපි නිවන් මඟ ඉගෙන ගත්තේ නැත්තම් උන්වහන්සේ අපේ ගුරුවරයාද? නැහැ. එහෙනම් අපිට උන්වහන්සේට වඳින්න අයිතියක් තියෙනවද? නැහැ. එහෙනම් අර පාර යන මිනිසුන්ට වඳින්නකෝ. අර පාර යන මිනිහට. ඒ මිනිහගේ දරුවෝ වඳිනවනේ. සිංහල මිනිස්සෙක් නම්. එහෙනම් අනිත් අය වඳින නිසා නම් වඳින්නේ. ඉතින් අපිට තියෙන්නේ මොකද්ද? දකින්න දකින්න මිනිහට වැඳ වැඳ යන්න. මොකද හැම මිනිහෙකුටම වඳින කවුරු හරි ඉන්නවා. තමන්ගේ දරුවෝ. එහෙම නැත්තම් අර්ථාන්විතව වන්දනා කරන්න. තමන්ගේ ගුරුවරයා කරගන්න සාස්ත්‍රුන් වහන්සේ මුලින්ම. ඒක කරගන්න නම් පිඟුතනි සෝතාපන්න මාර්ගයට ඒම සඳහා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එකම පරමාර්ථය නිවන් දකින්නවා කියන එක හදාගන්න. තමන්ව මේකෙන් නිදහස් කරගන්නවා කියන එක හදාගන්න. විපරීත වෙච්ච ගොඩාක් දේවල් තියෙනවා. ඒ විපරීත වෙච්ච දේවල් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සද්ධර්මයේ අහද්දි. ඒ විපරීත වුණාට පිඟුතනි ඒවට දොස් කියලා හරියන්නේ නැහැ අපි. මොකද කිසිම කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ මේ වෙච්ච දේවල් වලට. ලංකාවට මහා හානියක් සිද්ධ වුණානේ කාලයක් තිස්සේ. ඉන්දියාවෙන් ආක්‍රමණ ඇවිදිලා ඇවිදිලා ඇවිදිලා ඇවිදිලා පොත්ගුල් ගිනි තියලා සිංහල අටුවා ඔක්කොම ගිනි තිබ්බා. කාලිංග මාගලගේ කාලේ. ඒක නිසා සිංහල අටුවාවක් හොයාගන්නවත් නැහැ. සිංහල අටුවාවක් හොයාගන්න නැති නිසා මොකද වෙලා තියෙන්නේ? පදවල හරි අර්ථ තේරුම් ගන්න විදිහක් නැහැ. ඒක තේරුම් ගන්න නම් අර්ථ පරිසම්විදා ඥානෙ ලැබෙන උත්මයකින් ඒක අහලා දැනගන්න ඕනේ. ඒවා ඒ උත්මයේ කිව්වොත් එහෙම මොකද කරන්නේ? ඊළඟට හංගඩු ගහනවා බොරු ගන්නනවා කියලා මිනිසුන්ට. මේවා වැහි වැහි යනවා. ඒක තමයි විදිය. පින්වදිනේ ඔය ඉන්දියාවේ තියෙන වේදගන්ත කොහමද ආවේ ලෝකෙට? ඉන්දියාවේ තියෙන වේදගන්ත අද මිනිස්සු කියනවා බුදුහාමුදුරුව මොකෙක් මේ කවුරු කියලාද? බුදුහාමුදුරුව Hindu භක්තිකයෙක් කියලා. කියනවද නැද්ද මෙහි ඉන්න මිනිස්සු? Hindu අය කියන්නේ නැද්ද? ආ ඕ ලෝඩ් බුද්දා. ආයත හින්දුනේ. එහෙම කියනව නේද? ඔය Hindu අයට ඔය වේදගන්ත ආවේ කොහෙද? ඔය වේදගන්ත වල තියෙන්නේ මොනවද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ඉතුරු වෙච්ච නැට්ට කැලේ තමයි ඔය තියෙන්නේ. කල්ප විනාශයක් උනේ නැහනේ තාම. මේ මහා භද්‍ර කල්පේ බුදුරු පස් නමක් පහළ වෙනවා. හතර නමක් පහළ වෙලා ඉවරයි. කල්ප විනාශයක් උනේ නැති නිසා පින්වතුනි මනුස්ස සංහාරයක් වෙලා නැහැ තාම. මනුස්ස සංහාරයක් වෙලා නැති නිසා කාශ්‍යප බුදුහාඳුරන්ගේ දහම මුලින්ම යටපත් වෙන්නේ මොනවද? දහමේ. තියෙන නිවන් මඟ තමයි යටපත් වෙන්නේ. ඇයි ඒක හැමෝටම ගෝචර කරගන්න බෑ? ඒක ගෝචර කරගන්න පුළුවන් හේතු වාසනාවන්තයින්ට විතරයි. ඒක නිසා නිවන් මඟේ මුලින්ම මේ සම්බුද්ධ ශාසනයේ මුලින්ම යටපත් වෙලා යන්නේ සිංහුදුනි නිවන සඳහා තියෙන අර්ථ. ඔය දැනුත් යටපත් වෙලා තියෙන්නේ. කරණී මෙත්ත සූත්‍රේ මොකටද තියෙන්නේ? පිරිත් කළා පැම්බොන්. එහෙම නැත්තම් පිරිත් කළා නූල් බඳින්න. හරි ඊට වඩා දෙයකට ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. නෑ. gedara thun sutre කියන්නේ. මොකටද? දෙයියෝ ගෙන්න ගන්න. එහෙම නැත්තම් රස්සාවක් හම් වෙන්න කියලා නූලක් බැඳගෙන යන්න. අර අපේ හාමුදුරු නම කිව්වේ ඒක මහත් එක්ක ආවලු පළවෙනි දවසේ. හාමුදුරනේ මට නූල් හත් පොටක් විතර බඳින්න කිව්වා. ඉතින් හාමුදුරු නූල් ටික බැඳනවා. ඊළඟට ආයෙ එනවලු දුවගෙන. හාමුදුරනේ වැඩේ හරියටම හරි. පළවෙනි ඉන්ටර්වියු එකෙන් උඩින්ම පාස්ම. හොඳට වැඩ කරනවා පිරිත්. හාමුදුරනේ හෙටත් මට ඉන්ටර්වියු එකක් තියෙනවා. හාමුදුරනේ මම ෂර්ට් එක ගෙනාවා. මට මේක පිරිත් කරලා දෙන්න. ෂර්ට් එක පිරිත් කරලා දෙන්නලු. හරිද? එක නූලක් ඇතකොට තියෙන්නේ. නේද? අතේ නම් නූල් හත් කොටයි නෙවෙන්නේ. ෂර්ට් එකේ කොච්චර නූල් තියෙනවද? හරියටම හරි. සම්බුද්ධ ශාසනයකට ගිය කල මේකද වින්ගදද? අර මුස්ලිම් අයට බයිනෝ. ඒවා කනවා කියලා. කන්නේ මුස්ලිම් අයද? මේ සම්බුද්ධ ශාසනයේ කන්නේ මුස්ලිම් අයද? නෑ. මේකෙම ඉන්න අය තමයි මේක කාලා දාන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේකෙම ඉන්න අය මේක කාලා දානවා කියලා? මෙන්න මේ ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකේ. ඔය හරි YouTube එකේ මේ මහතුරුගෙන් අහලා බලන්න. කරණීමිත සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. පැය 3ක් තිස්සේ. මොකද්ද කරණීමිත සූත්‍රයෙන් සාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට දුන්නේ කියලා අහලා බලන්න. මහා මංගල සූත්‍රයේ මොකටද පාවිච්චි කරන්නේ? පිරිත් කළ පැම්බුන නෙමෙයිද? අවංකවම කියන්නකෝ. අපි අවංකව කතා කරමු. අපිට වැරදිච්ච තැන් තියෙනවා අපි ඒව හදාගන්නවා. එච්චරයි. හැබැයි එකම එක දෙයක් තියෙනවා. ඔබ හාමුදුරුවෝ සරණ ගිහිල්ලා ඉන්නව නම් එහෙම ඔබට මේ නිවන් දැකILL නම් කරන්න හම්බෙන්නේ නැහැ. එන මගේ සරණයි යන්න කවුරුත් හදන්නත් එපා. එහෙම සරණක් නෑ මේ ලෝකේ. එකම සරණ කවුද? සාස්ත්‍රුන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ආර්ය මහා සංඝරත්නයේ සරණ. හාමුදුරු සරණ කියලා එකක් නෑ කොහෙවත්. ඒක නිසා පින්වදිනි මං අහවල් හාමුදුරන්ගේ, මං අහවල් හාමුදුරන්ගේ, මං අහවල් හාමුදුරන් කියලා කල්ලි ගහෙන්න එපා. ඔය මහ මෝඩ වැඩ. මේ හාමුදුරන්ගෙන් එහාට නම් අපි බණ අහන්නේ නෑ. මේ දේශකයන්ගෙන් එහාට නම් බණ අහන්නේ නෑ. ඒ මට්ටමට ගියොත් එහෙම පින්වදිනි ඔබට කවදාකවත් නිවන් දකින්න වෙන්නේ නෑ. කන වැල කියන එක අහලා තියෙනවද? කන වැල කියලා කියන්නේ සිංහදෙනි අන්දේ රැළක්. එකිනෙකාගේ පිහිටාධාරයේ පදමින්. මොකද කරන්නේ? ඉස්සරහට ඇදෙනවා. ඉස්සරහින් යන එකත් මොකද්ද? අන්දේ. පස්සෙන් එන එකත් මොකද්ද? අන්දේ. දැන් ඔය හැමරි තැනට යයිද? නැහැ. ඒක නිසා අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඒක නිසා කාගේවත් සරණ යන්න එපා. සම්බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න. ඒ උන්වහන්සේගේ ධර්මයේ යථාර්ථවත්ව තේරුම් ගන්න. යථාර්ථවත් තේරුම් අරගෙන පිංගුදේ නිවන් දකින්න උත්සාහ කරන්න. ඕක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ඔය සූත්‍රයන්ගේ අර්ථයන් ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. මහා මංගල සූත්‍ර දේශනාවක් කරලා තියෙනවා. ඒ තුනක් නෙමෙයි හතරක් විතර ඒ දේශනාව කරලා තියෙනවා. මහා මංගල සූත්‍රයෙන් කියවෙන නිවන් මඟ. කරණීමිත සූත්‍රයෙන් කියවෙන නිවන් මඟ. මම අපි මේ මහත්යට කිව්ව එනකොට මම දවසක රතන සූත්‍රය කියන්නම් කියලා මේ මහත්ය අහපු ප්‍රශ්නයක් නිසා. රතන සූත්‍ර විග්‍රහයක් කියන්නම් කියලා කොහොමද රතන සූත්‍රයයි බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොම වුණාමද ওই විදිහට වෙන්නේ? ඔය ලංකාවේ ඩෙංගු කියලා කියනවා නේද? වසංගත ඔය. ඇයි? ගතින් වසං කරගෙන ඉන්නේ හින්දා. ගතින් වහං කරගෙන ඉන්න. වහං කරනවා කියන්නේ මොකක්ද? හංගගෙන ඉන්නවා. ඒ කියන්නේ ගත කියන්නේ පිටින් තියෙන එක. මේ පිටින් තියෙන එකෙන් හංගගෙන ඇතුලෙන් පුළුවන් තරම් දහදුරා වැඩ නේද කරන්නේ? විශේෂයෙන් ලංකාවේ ඉන්න අය. මුලින් මේ මූණට නම් ඔහොම හොඳට hina වෙලා ඉන්නේ නේද? යටින් තමයි ගන්නෙ. කුට්ටිය ගන්නෙ. අපි කියන්නේ කුට්ටිය ගන්නවා කියලා. නේද? මුලින්ම ආව පිටට නම් පේන්නේ මම බොහොම හොඳයි කියලා. ඒවට යටින් කියනවා මොකක්ද? දහහදිය කළලා දෙන වැඩේ. හැමතිස්සෙම පිංගුදෙනි පොඩ පොඩ කොනිත්ත හැමෝගෙම ගන්නවා. මදු උරනවා. මදු උරන නිසා මදුරු වගෙන් තමයි ඔක හැදෙන්නේ. ඒ මදුරුවට තමයි ওই විෂය ඇවිල්ලා තියෙන්නේ. ඔය විෂ බීජ ශරීරගත වෙන්නේ මදුරුවෙක් හරහා. මදු උරනෝ වගේනේ. අවශ්‍ය දේ මොකද කරන්නේ? ගහලා ගන්නෙ නැහැ. කොනහලා ගන්නෙ. ඉන් අර කියන්නේ කොල්ලෝ කියන්නේ මම වරුණ්ඩ ඉන්ජෙක්ෂන් එක දුන්නා දැන්. එහෙම කියනවා නේද? මදුරුවත් මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් එක තමයි දෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ පිංගුදුනි? පොඩ්ඩ පොඩ්ඩ ඉන්ජෙක්ෂන් එක දෙනවා. ගතින් වසන් කරගෙන කරනකොට පිංගුදුනි වසංගත හැදිලා තමයි නතර වෙන්නේ. ලංකාවේ වැසිකිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා හැම තැනම තියෙන ඕක නෙමෙයිද? පොඩ්ඩ කොහෙන් හරි කොනහ හරි තව කෙනෙක්ගේ දෙයක් ගන්න නේද හදන්නේ හැමතිස්සෙම. ඉතින් ඕකට උරුම වෙන දෙයක් තමයි ඩෙන්ගු කියලා කියන්නේ. ඔය වසංගත. ඔය ලේසි පහසෙන් කෙලවර වෙන ඒවා නෙමෙයි. ඔය මර්ධනය කරන නම් පිංගුදුනි මිනිසුන්ගේ සංකාර වෙනස් වෙන්න ඕනේ. මිනිසු ධර්මයට යොමු වෙන්න ඕනේ. ඔබ මෙච්චර කල් අහපු ධර්මයේ පිංගුදුනි ලෝකෙ මේ ඔබ ඉපදිච්ච දවසේ ඉඳලාම ඇහුවා නේද? කොහො ලංකාවේ වෙනසක් වෙලා තියෙනවද? ත්‍රිවිල් වල පිටිපස්සේ ගහලා තියෙනව නේද? ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා. ඒවනේ ත්‍රිවිල් එකේ අදින්නේ කසිප්පු නේද? අන්න දැක්කද ගතින් වසං කරගෙන යන වැඩපිළිවෙල. එහෙනම් වසංගත හැදිලා තමයි නතර වෙන්නේ. ඔය වසංගත කියන වචනේ නිකං ආපු එකක් නෙමෙයි. ඒවට පද නිරුක්ති තියෙනවා. යෝ නිරුක්ති පජානාති. ජානාති පිටගත්ය. පදෙන් පදේ විකංකේය. වනේ අන්ධ ගජෝවිය. නිරුක්ති පදවල නිරුක්ති දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයම දරගෙන හිටියා. පද මොන කොහොම කිව්වත් අන්ධ අලියෙක් වනේ සැරිසරන වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. එහෙනම් නිරුක්ති හරියට දැනගන්න ඕනේ පදයකින් නිර්ණය වෙන උක්තිය මොකද්ද කියලා. ඒකට ආර්ය අර්ථයක් තියෙනවා ලෞකික අර්ථයක් තියෙනවා. ඒ ආර්ය අර්ථය තේරුම් ගන්න පුළුවන් ආර්යෙකුට විතරයි. ලෞකික අර්ථය තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන්. අහගෙන නයි රෙද්දාසේ දා ගන්න. දැන් ඕකට තේරුම් දෙකක් තුනක් හතරක් පහක් ගන්න බැරිද? ඕකට ආර්ය අර්ථයක් තියෙනවා. විසගෝර සර්පයා දැක නැර මොඩයා. ඕක කිව්වේ කවුද? රහතන් වහන්සේ නමක් කිව්වේ. නමුත් අද ඕක මොඩ මිනිස්සු අරන් තියෙන්නේ මොකටද? සර්පේ දැකන ගහපිය පොල් අරගෙන. ඇරියොත් උඹ මොඩයා. ඕක ගැන නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේ මේ රහතන් වහන්සේලා කිව්වේ. ඔන්න විසගෝර සර්පේ. අරින්න එහෙම එපා නිකන්. විනාශ කළම දාපන්. මොනවා ගැනද කිව්වේ? රාග දේශ මොහ ගැන කිව්වේ. එහෙනම් ඔගේ ආර්ය අර්ථයක් නේද තියෙන්නේ? ඒ ආර්ය අර්ථයෙන් උන්වහන්සේලා දේශනා කළා. පස්සේ මොකද වුනේ? Tamanට තේරෙන විදිහට අල්ලගත්තා. දැන් මොකද වෙන්නේ? නයෙක් දැක්කනම් ගැහුවා පොල්ලේ මරලා දැම්. ඊළඟ පඬිත කතාව කියනවා මොකද්ද? අපේ පැරණි අපිට කියලා දිනවා විස ගෝර සර්පයා දැක නැර මොඩයක්. ඔන්න සමාජයට වෙලා තියෙන දේ. රාග කියන්නේ මොකද්ද බින්ගත? දැන් බණ අහපු අය වැඩි කතා නොකර ඉන්නකෝ. රාග කියන්නේ මොකද්ද? රාග කියලා කියපු ගමන් ඔළුවට මැවෙන්නේ රාගයේ උණුසුම නෙමෙයිද? අර චිත්‍රපටි ගහලා තියෙන ලංකාවේ යනකොට පාරක් අයිනේ අඩ නිරුවතින් ඉන්න ගෑණියෙකුයි මිනිහෙකුයි දාලා ගහලා තියෙන රාගයේ උණුසුම කියලා. දැන් මේ හැදෙන ජනතාවගේ ඔළුවට වැටෙන රාගය කිව්වම මොකද්ද? සෙක්ස්. රාගය කියන්නේ සෙක්ස් නෙමෙයි. ඉතින් පින්වදෙනි පද ඔක්කොම වෙනස්නේ දැන්. ඔන්න ඔතනයි නිවන හිර වෙලා තියෙන්නේ. ඉතින් මේව ඔක්කොම ලෙහෙලා දීලා තියෙනවා. අවුරුදු ගානක් දේශනා කරලා තියෙනවා. මේ දේශනාවල ප්‍රතිඵල අපි අරගෙන තියෙනවා. තව මහ කාලයක් ඉන්නේ නැහැ කොහොමද? මේ විදිහට. ඒකයි ඔබට කියන්නේ. වේදනා කියන්නේ මොකද්ද? වේදනා කියපු ගමන් මොකද ඔළුවට එන්නේ? ඈ රිදෙනවා. රිදෙනවනේ. වේදනා කියපු ගමන් ඔළුවට එන්නේ රිදෙන එකක් ගැනනේ. ඉතින් බලන්න පදවල වෙනස් වෙලා තියෙනවා. වේදනා කියලා කියන්නේ පිටුදෙන වීමක් දැනෙනවට. යම් වීමක් දැනුණා නම් ඒකට කියනවා වේදනා කියලා. එහෙන් රූපයක් දැක්කම වීමක් දැනෙනවා නේද? මොකක් හරි දැක්කා කියලා දැනෙනවා නේද? ඒක සැපව දැනෙන්නත් පුළුවන්. ආස කරන දෙයක්ද? කුණුවෙච්ච මිනිහක් එහෙම දැක්කම දුක් වෙන දුකව දැනෙන්නත් පුළුවන්. එහෙනම් වීමක් දැනෙනවටයි වේදනා කියලා කිව්වේ. වේදනා කිව්වට හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ තිඟුදිනේ පද කිව්වට වැඩක් නැහැ. පදෙන් එන අර්ථය ඔළුවට ආවේ නැත්තම් නිවන් දැකilla කළාමාරයි. එහෙනම් ඒකට සිංහදෙනේ මේ ආර්ය අර්ථයන් හසුරවන්න පුළුවන් ආර්ය උතුමොත් එක්ක මේ ගමන යන්න ඕනේ. නැත්නම් කනවැල අල්ලගෙන යන අන්ධය පිරිසක් එක්ක එකතුනොත් එහෙම මොකද වෙන්නේ? අර මහා අන්ධය කොහෙද යන්නේ? ඒ අන්ධයත් එක්ක යන්න තමයි වෙන්නේ. ඒකයි මම කියන්නේ. දැන් ආයෙත් කියනවා කාටවත් පහර ගහනවා නෙමෙයි කියලා. මාත් අන්ධයෙක් කියලා හිතා ගන්නක එතකොට සතුටු වෙන්නේ. මේ බුදුහාඳුර පිටිපස්සෙන් යන්නකෝ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එතකොට හරි. මොකද ඒ කාන්තෙන් අපි දන්නවනේ බුදුහාඳුර අන්ද නැහැ කියලා. බුදුහාඳුරු අන්ද නැහැ. දැන් එහෙනම් පදවල වෙනස්කමක් හොඳටම තියෙන බව ඔබට තේරෙනවා නේද? ඔය තව හොඳ පදයක් තමයි මේක. එල. දැන් කාලේ ඉන්න කොල්ල එල එල කියන්නේ මොකටද? හොඳ එකක් තියෙනවා නම් ඒකට කියනවා මොකද්ද? එල කියලා. හැබැයි ඔය එල කියන පරණ අර්ථය මොකද එල කියන? එලෙන් ගෙවල් හදන්න පුළුවන්? අරටුවෙන්ද එලෙන්ද ගෙවල් හදන්නේ? මොන හරි ලීයක් ගන්න අරටුවෙන්. එලෙන් ලීයක් හදන්න බෑ. එලේ කියන්නේ ශක්තිමත් තැනක් නෙමෙයි. ඒ කියන්නේ එලේ කියලා කියන්නේ ඒ කාලේ මොකද්ද? කිසිම වැඩකට නැති තැනක්. එහෙනම් ඒ කාලේ තිබිච්ච අර්ථය මොකද්ද? කිසිම වැඩකට නැති එකක් කියලා. දැන් තියෙන අර්ථය මොකද්ද? හොඳ මේක. උස්සනවා. උස්සනවා කියන්නේ මොකද්ද? ඒ කාලේ නම් මොකක් හරි අරගන්න අරගෙන අවකාශයෙන් තියෙන එක අවකාශයේ තියන් ඉන්නකොට උස්සනවා කියනවා. දැන් මොකද්ද උස්සනවා කියන්නේ? හොරකම් කරනවට. ඕද නැද්ද? දැන් පේනවද පින්වතුනි? මේවා වෙනස් වෙවි යනවා. බඩුව. ඒ කාලේ බඩුව කිව්වේ කාටද? මොනවටද බඩුව කිව්වේ? මොනව හරි බඩුවකට නේ, මොනව හරි වස්තුවකට බඩුව කිව්වේ. දැන් කාලේ මේ කොල්ල බඩුව කියන්නේ කාටද? ගෑ මේ කියන්නේ නරක ටිකක් නරකපත්ති ඉන්න ගෑනුන්ට. දැන් පේනවද ආර්ය අර්ථ වෙනස් වෙන හැටි? එහෙනම් කාලයාගේ අවෑයමෙන් අර්ථ වැහෙන හැටි පේනවද? එහෙනම් ඒ අර්ථ වැහුනොත් එහෙම ඒ අර්ථ නැවත නගා සිටවන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආර්යෝ බිහි වෙන්න ඕනේ. ඉතින් ආර්යෝ බිහි වෙලා ඒ අර්ථ නගා සිටවන වෙලාවෙ පිහිටුනේ ඔබට තියෙන්නේ මේක කරගන්න. ඒකයි මම කියන්නේ සම්බුද්ධ සාසනේ එලෙසම තියෙනවා ඒ අර්ථයන් එලෙසම පැහැදිලි කරලා දෙන්න. ඒ ලෝකෙට මේ අර්ථයන් පැහැදිලි කරලා දීපු උත්තමිය හිටියා. ඔබට තියෙන්නේ මේ කාර්යය කරගන්න. එක එක ආකාරයෙන් පදවල වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් ඒව निराකරණය කරගත්තාම නිවන් දකින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔබ හිතලා බලන්න ඔබ ඔච්චර ගරු කරන ශාස්ත්‍රුන් වහන්සේට ශාස්ත්‍රූත්ව වහන්සේ කියලා ඔබට නමස්කාර කරන්න අයිතියක් තියෙනවද කියලා. අයිතියක් නැත්නම් මුලින්ම බෞද්ධයෙක් වෙන්න. කවුද බුද්ධ කියන්නේ? පින්වතුනි බුද්ධ කියන වචනේ තේරුම තමයි භවයේ සහ මුලින්ම උදුරලා දැම්ම කියන අර්ථය. භවයේ සහ මුලින්ම උදුරලා දැම්ම. ඔබ එළියට ගිහිල්ලා තනකොළයක් ගලවනවා. තනකොළේ ගලවනකොට මැද්දෙන් තනකොළේ කැඩුනොත් ඒ ඉදිරුවද? නෑ. එතකොට මොකද වෙන්නේ? ආයි වැවෙනව නේද? එහෙනම් පින්වතුනි භවයේ කඩලා හරියන්නේ නැහැනේ. භවයේ මක් කරන්න ඕනේද? උදුරන්න ඕනේ. භවයේ ඉදිරුවට පස්සේ ආයි කවදාකවත් භවයේ වැවෙනවද? නෑ. ඉදිරුවා කියලා කියන්නේ තනකොළ ගහ ආයි වැවෙන්නේ නෑ. එහෙනම් පින්වතුනි උදුරලා දාන්නයි ඕනේ. එහෙනම් භවයේ උදුරලා දාන මහ උතුමන්ට කියනවා පින්වතුනි බුද්ධ කියලා. බුදුවරු කී නමක් ඉන්නවද? තුන් නමක් ඉන්නවා. සම්මා සම්බුද්ධ. මේ අපේ සාස්ත්‍රුන් වහන්සේ. පච්චේක බුද්ධ. අබුද්ධෝත්පාද කාලවල පහළ වෙන්නා වූ පසේ බුදුන් වහන්සේලා. ඊළඟට අරහත් බුද්ධ. එනම් ওই බුදුවරු තුන් නමම පින්වතුනි මේ භවය සහ මුලින් උදුරලා දාපු උතුම්. ඔන්න ඔය අර්ථයෙන් බුද්ධ කියලා කියනවා. එහෙනම් දැම්මට කියන්නේ කවුද බෞද්ධ කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් සද්ධර්මය ශ්‍රවණය කළා. යම් අවස්ථාවක තීරණය කළා නම් භවය උදුරලා දානවා කියලා. තීරණයට ආවන ආන් ඒ කෙනා බෞද්ධයි. වෙන එකම එක තේරුමක් හරි මට දෙන්න. තව එකම එක තේරුමක් හරි තියෙනව නම් දෙන්න. බෞද්ධ කියන වචනේට. කියයි බුද්ධිමතා. එහෙම කියනවා. ඇයි? බෞද්ධනේ. ක්‍රිස්තියානි කෙනෙක් නම් කියයිද බුද්ධිමතා කියලා. එතකොට මේගොල්ලෝ පලයන් වෙන්නේ නැද්ද? එහෙම කියන්නේ ඇයි? මනුස්සයා කියන්නේ ඒකත් දැනගන්න. මනුස්සයා කියන්නේ පින්වතනේ කියන්නේ නම් මනස උසස් කියලා නේද? මනුස්ස කියන්නේ මොකක්ද? මනස උසස්. මනස උසස්ින්ද අම්මා මරන්නේ? තාත්තට ඇසිඩ් ගහන්නේ? පාලයන් ගෑනුන් අරන් දූෂණය කරන්නේ? මනස උසස් තාගේ කොහෙද පින්වතනේ? හිරගෙවල් තියෙන්නේ. මේ රටේ හිරගෙදරක් නැද්ද? තියෙනවනේ. එහෙනම් මේ රටේත් මනුස්ස උසස් තායි විතරක් නෙමෙයි ඉන්නේ. ඒ හිරගෙදර ඉන්න මනුස්සය නෙමෙයිද? එහෙනම් මනුස්ස උසස් වෙන විදිහක් නැහැනේ. එහෙනම් පින්වතුනි මනුස්ස කියන්නේ මනස උසස් කියන එක නෙමෙයි. මනුස්ස කියන්නේ මනමන උස්ස ගන්න. මනමන උස්ස ගන්න හින්දා මනුස්ස වුණා. කොටු ගහ ගන්න, සීල් ගහන්න, තරාති රන් දෙන්න. ඒවට තමයි මනුස්සය හරි කැමති. හැම තිස්සෙම පින්වතුනි මනමන උස්ස ගන්න නැද්ද? ඔබ මොනව හරි දෙයක් කියන්න කට්ටියක් ඉන්න තැනක නැත්නම් තව කෙනෙක් එක්ක ඒ හා සමාන ඊට වඩා හොඳ එකක් අනිත් එක්කෙනා කියන්නේ නැද්ද බලන්න? කියනවද නැද්ද? ජීවිතය තුළින් නිවන් දකින්න ඔබ අත්දැකීමට ගන්න ඔබට වෙලා තියෙන දේවල්. ඔබ මොකක් හරි දෙයක් කිව්වොත් ඊට වඩා දෙයක් තව අනිත් එක්කෙනා කියන්නේ නැද්ද? ආ මගේ උඹලා බාප්පටනේ අපේ ආච්චිට මේව එකක් වුණානේ. ඊට වඩා හොඳ එකක්. හැමදෙස්සෙම පිංගුදිනේ මොකද්ද කරන්නේ? මනමන උස්ස ගන්නවා. මේ ලෝකෙට පහළ වෙච්ච පළවෙනි රජුරුවන්ට කියන්නේ මනු රජුරුව කියලා. මොකද මේ මිනිස්යාගේ ස්වභාවය තමයි මනමන කොටු ගහගන්නේ. ඒක නිසා මේ මුළු ලෝක සත්‍යයටම පහළ වෙච්ච හැම දෙයක්ම මොකද කරේ? මනමන කොටු ගහගත්තා. මයින්න කියලා රණ්ඩු වෙච්ච හින්දා ඒ ගමේ ඒ ඉන්න 34 නායකයෙක්ව පත් කළා. ආන්ගේ නායකයාට නමක් දැම්ම මොකද්ද? මනුරජ්ජුරුව කියලා. අදටත් මැනමැන උස ගන්න එක නෙමෙයිද කරන්නේ? මේ වත්ත මගේ කියලා කොටු ගහ ගන්න නැද්ද? නරියෙක් නරියෝ එන්න බෑ. කුරුල්ලෙක් නම් ආවට කමක් නැහැ. මොකද උඩින් වහන්න බෑනේ. හැබැයි රමුටන් ගහක් එහෙම තිබ්බොත් මොකද කරන්නේ? ඕක මොනවා හරි කළා වහ ගන්නවා. මං කියන්නේ මේ වත්ත ගැන නෙමෙයි. මිනිස්සයාගේ හැටි. රමුටන් ගහක් එහෙම තිබ්බොත් ඒක වහ ගන්නව කොහොම හරි. එතකොට රමුටන් ගහ හැදුනේ කොහෙද? රමුටන් ගහ හැදෙන්න පෝෂණය දුන්නේ ඔබද? රමුටන් ගහට පෝෂණය ආවේ මේ පොළවෙන්. පොළවේ අයිතිය කාටද තියෙන්නේ? හැම කෙනෙකුට. මේ මනුස්ස ලෝකේ වැඩ වාසය කරන හැම කෙනෙකුටම මේ පොළොව අයිති. නමුත් මැනමැන උස්සගත්තේ කවුරු විතරද? මනුස්සයා විතරයි. ඔන්න ඕක නිසායි තින්වදෙන මනුස්සයා මනුස්සයාගේ ඉන්ද්‍රිය හඳුන්වන්නේ. මැනමැන උස්ස ගන්න හිඳ හැමතිස්සෙම. ඉතින් ඔය ගතියෙන් අයින් වෙන්න. සාස්ත්‍රුන් වහන්සේ මනුස්සෙද්ද? ඈ මේ අපේ සාස්ත්‍රුන් වහන්සේට මනුස්ස කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ද කාට හරි? නැහැ. මනුස්සෙක් වෙලා තමයි හිටියේ. ඒකනේ පියුම් මිලේ වතුරේ හැදිලා වතුරේ ගෑවි ගෑවි ඉඳලා ඊට පස්සේ හැබැයි වතුරෙන් උඩට ආවා. එහෙනම් ආයි මනුස්ස කියන නාමයෙන් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න බෑ. සත්ව කියන නාමයෙන් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න බෑ. එහෙනම් දැන් බෞද්ධ කියන්නේ කවුද පින්වතුනි? භවය උදුරන්න තීරණය කරපු අය. භවය උදුරනවා කියලා තීරණය කළා ඒ තීරණය පස්සේ යන අය. නැතුව බුද්ධිමතා හින්ද නෙමෙයි. තව කට්ටියක් කියනවා මෙහෙම එකක්. ඒකත් දැනගන්න ඉතින්. තව කට්ටියක් කියනවා තිසරණ සරණ යන අය බෞද්ධයෝ කියලා. ඒකන ඔබත් දැනගන්න හිටියා නේද? තිසරණ සරණ යන අය බෞද්ධයෝ කියලා. මට තිසරණ සරණ යන හොඳම විදිය කියන්නකෝ. තිසරණ සරණ යන හොඳම විදිය කව? මගේ ක්‍රිස්තියානි යාළුවෙක් ඉන්නවා. මට යව බෞද්ධයෙක් කරන්න හොඳ විදියක් කියන්නකෝ. මොකද කරන්න තියෙන්නේ? පන්සලකට එකගෙන යනවා. ගිහිල්ලා බුදු පිළිමේ ඉස්සරහට ගිහිල්ලා ඒ මිනිහයාට කියනවා මොකද්ද? දැන් වැඳගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ආ කියන්න. ධම්මං සරණං ගච්ඡාමි ආ දැන් කියන්න. සංඝං සරණං ගච්ඡාමි කියන්න. හරි. දැන් ඔබ තිසරණේ සමාදන් වුණා. ඒක නිසා ඔබ අද ඉඳලා කවුද? බෞද්ධයෙක්. දැන් හරිද? දැන් බෞද්ධයෙක්ද අද ඉඳලා? එහෙනම් ඔබ අතර බෞද්ධ කී දෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න. තරහ වෙන්න එපා. තුවාලෙට බේත් දානකොට රිදෙන්න පුළුවන්. රිදිලා දොස්තරටත් ගහලා ඔන්නයි යන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දොස්තරට බැන බැන කෙක් යන්න එපා. ඕක ගාවට ඕක තුවාලේ සුද්ධ කරලා මම තුවාලේ කන්න හැදුවා කියලා ඔන්නම් කියන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මට. මම කිව්වනේ මට පිරිවරක් අවශ්‍ය නැහැ නිවන් දකින්න. මං හැමදෙස්සෙම බලන් ඉන්නේ මං තනි වෙන්නේ කොතනද කියලා. ඒ තනි වෙන වෙලාවේ මට මේ වගේ වැඩේ කරගන්න හරි ලේසි. නමුත් තුවාලෙට බේත් දානවා. නිකන් මගේ කාලේ නාස්තික වෙන වැඩක් නැහැ නේද? පිරිවර ඕනේ නැහැ. තුවාලෙට බේත් දානවා. එතකොට තුවාලේ රිදෙන එක දරා ගන්න බැරි නම් බැන බැන යන්නයි තියෙන්නේ. නැත්තම් කොහොම හරි දරාගෙන තුවාලේ හොද කරගන්න. එහෙනම් හිතලා බලන්න පින්වතුනි, මම භවය උදුරනවා කියලා අදිස්ථාන කරගෙන ඒ උදෙසා වීරිය වඩන උත්මයෝ නම් බෞද්ධයෝ කියන්නේ. ඔබ ආශ්‍රය කරන යාළුවෝ අතර කී දෙනෙක් බෞද්ධයෙක්ද? ඔබ හිතලා බලන්න. ඒකයි මම කියන්නේ බෞද්ධ කියන්නේපා බෞද්ධයි කියලා කියා ගන්නා පිරිස. ඒ පරම ශ්‍රේෂ්ඨ නාමය Tamanට ආරූඪ කර ගන්නා පිරිස තමයි වැඩි හරියක් ඉන්නේ. බෞද්ධයෝ නෙමෙයි ඉන්නේ තියෙන්නේ බුද්ධඝංකාරයෝ. බෞද්ධයෝ නෙමෙයි බුද්ධඝංකාරයෝ ඉන්නේ වැඩි හරියක්. බෞද්ධයෝ නම් භවය උදුරන්න රැස්ති වෙලා ඉන්නෝනේ. කොයි වෙලාවෙ උදුර ගන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඒකට වීරිය වඩන උත්මයෝ වෙන්න ඕනේ. අන්‍ය ආගමනුත් බුද්ධ ආගමත් අතර තියෙන වෙනස මොකක්ද? නැත්නම් බෞද්ධ දර්ශනයත් අතර තියෙන වෙනස මොකක්ද? අනිත් සියලු ආගම් සහ බෞද්ධ දර්ශනයත් අතර තියෙන වෙනස මොකක්ද? ඔන්න ඔය කියපු වෙනස නෙමෙයිද තියෙන්නේ? දිව්‍ය ලෝකයට යන මඟ බෞද්ධ දර්ශනේ විතරද තියෙන්නේ? ඒ ක්‍රිස්තියානි ආගමේ නැද්ද දිව්‍ය ලෝකයට යන මඟ? අපෝයි තියෙනවා. ක්‍රිස්තියානි ආගම කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් වචන දෙකකින් කියන්න පුළුවන් මොකද්ද? Path to heaven. එහෙනම් දිව්‍ය ලෝකයට යන මඟ එතන නැද්ද? නියම ඉස්ලාම් ධර්මයේ තුල. ඔය දැන් ඉන්න මේ කුලකා ගන්න මීහරක් නෙමෙයි. නියම ඉස්ලාම් ධර්මයේ තුල තින්ගුදින නිවන් දකින්න මඟ නැද්ද? මුදෙසොන් නිවන් දකින්නේ නෙමෙයි මේ දිව ලෝකෙට යන මග නැද්ද? තියෙනවා. Hindu ධර්මයේ තුන නැද්ද? දිව ලෝකෙට යන මග තියෙනවා. බ්‍රහ්ම ලෝකෙට යනකම් තියෙනවා. එහෙනම් දැන් මේකේ මොකද්ද විශේෂත්වය? නිවන. එහෙනම් බෞද්ධ කියන නමින් හඳුන්වන්න පුළුවන් අය හැමෝම නිවන් දකින්න යන්න ඕනේ නේද? නැත්තම් කොහෙද? මේ ගිහිද පැවිදිද කියන එක ප්‍රශ්නයක් නෑ. නිවන් දකින්න අදිස්ථාන කරන් ඉන්න විරිස. නිවන් දකින්න අදිස්ථාන කරන නම් මේ ධර්මයේ තේරෙන්න ඕනේ නැද්ද? නිකම් පුළුවන් ද නිවන් දකින්න අදිස්ථාන කරන් කාට හරි? එහෙනම් පිංගුදිනී මුලින්ම බෞද්ධෙක් වෙන්න. ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ කෙරෙහි පැහැදෙන්න. අන්න එතනින් බෞද්ධත්වයට එන්න. එහෙන් බෞද්ධත්වයට ආපු එක්කෙනෙක් කියන්නද බොහොම ප්‍රසිද්ධ. ආලෝක යක්ෂය. ආලෝක යක්ෂයාට බුදුහාඳුරේ මුලින්ම කිව්වද? ආලෝක කොයි ගිහිලා දාවේ? ආ එන්නකෝ. කොයි ඉඳගන්න? ආ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම කිව්වද? ආලෝක යක්ෂයා පින්වතුනි මේ විමානයේට ආවේ කොහොමද? මේ මොන මලකාලකන් නේද මොන මගේ විමානේ ඉන්නේ? මුඩු මහණෙක්. එහෙම කියාගෙන ආවේ. කෙලින්ම අරගත්ත මොකද්ද? හෙල්ලේ දමල ඇරිය බුදුහාඳුරන්ට. උන්වහන්සේට හිංසා පීඩා කරන්න බෑනේ. ඒක එහෙම වැටුණා බිම. අඩ යටි අරන් ගැහුවා. තෝමරේ අරගෙන ගැහුවා. මරන්න හැදුවේ බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. හිතල බලන්න. ඊට පස්සේ මාන පලයන් එළියට. දැන් වරෙන් ඇතුළට. පලයන් එළියට. වරෙන් ඇතුළට. ඔහොම කිව්වා. අන්තිමට ඒත් දරිදන මොකද කළේ? මම උඹගෙන් අහනවා ප්‍රශ්න ටික. ඔය ප්‍රශ්න ටිකට මට හරියට උත්තර දීපන්. උත්තර දුන්නේ නැත්නම් මම උඹව කකුල් කෙටියෙන් අල්ලලා ගන්තරේ ගහලා මරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි තාම. කකුල් කෙටියෙන් අල්ලලා ගන්තරේ ගහලා මරන්නේ නැත්නම් සිහිය විකල් කරනවා උඹගෙම. ඇයි යක්ෂයෙක්නේ බල සම්පන්න. බුදුහාඳුරු කිව්වා මාව මරන්නවත් මගේ සිහිය විකල් කරන්නවත් මේ දෙවියන් බමුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසිම කෙනෙක් නම් නැහැ. හැබැයි උඹට ප්‍රශ්න ටිකක් තියෙනවා නම් අහපන් මගේ. අන්න ප්‍රශ්න ටික ඇහුවා. ඒ ප්‍රශ්න ටිකට උත්තර ටිකත් හම්බුණා බුදුහාඳුරන්ගේ. ඒ උත්තර ටික හම්බු වෙනකොටම පිංගතුනි දන ගැහුණා. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනාව අවසන් වෙනකොට ආලෝක යක්ෂයා කිව්වා එක දෙයක්. අනේ ස්වාමීනි යටිගුරුව කරපු දෙයක් උඩුකුරු කළා වගේ අනේ වැහිලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ අන්ධකාරයේ තිබිච්ච දෙයකට පහන දැල්ලලා ඇස් ඇත්තෝ දකිත්වා කිව්වා වගේ ස්වාමීනි මට මේ ධර්මයේ තේරුණා. අද පටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස ධර්ම සේක්වා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වා. ඔන්න ඕකයි පින්වතුනි සරණ යනවා කියලා කියන්නේ. වචන මාත්‍ර වලින් සරණ යාමක් කොහෙද තියෙන්නේ සම්බුද්ධ ශාසනේ? වැරදියට යන්න ගියොත් ඔක්කොම විනාසයිනේ. වචන මාත්‍රිය සරණ යාමක් කරන්න එපා ජීවිතේ කවදක්වත්. ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරගන්න. දැන් ධර්මයේ තියෙනවන්නේ මනාකොට බැහැදිලි විස්තර කර කර. අපි විතරක් නෙමෙයි ධර්මයේ කතා කරන උතුම ඕනේ තරම් ඇති. එහෙනම් ඉස්සෙල්ලා ධර්මයට පැහැදෙන්න. නිවන් මඟ තියෙන බව දැනගන්න. සෝතාපන්න මාර්ගයටවත් අඩුම තරමේ එන්න. එතකොට ඔබගේ මුවින්ම පිට වෙලා එනවා බුද්ධං සරණං ගච්ඡාමි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා එනවා හිතට හැඟීමක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරක්. ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජයමංගලං කියලා කියන පෝජාමංගලයක් උනාද? ඇයි ජයමංගලයක් උන්නේ නැත්තේ? ඇයි ඔබ කිව්වේ ඒ සත්‍යානුභාවයෙන් ජයමංගලයක් වේවා කියලානේ? ඉතින් ඒක සත්‍යයක් නෙමෙයිනේ. ඇයි ඒ? ඔබ ඇත්තටම සාස්ත්‍ර උන්වහන්සේගේ සරණ යන්නේ නැහනේ. යන අයත් ඇති. මං කියන්නේ නොයන අය ගැන. ඇත්තටම සරණ යන්නේ නැහනේ. ඇත්තටම සරණ යනවා නම් නිවන් මඟ පසක් කරගන්නේ නැහැ. මොකද්ද පින්වතුනි සරණ කියන නමේ තේරුම වචනේ? සර කියන්නේ මොකද්ද? සර කියන්නේ පින්වතුනි සැරිසැරීමට. සරණවා කියලා කියන්නේ අපි. සසර සරණාතුරා කියකි හින්දුයිම තියෙන්නේ. එහෙනම් සරණවා කියන්නේ මොකද්ද? සැරිසරණවට. සරණවා. එහෙනම් සර නසනවා නම් යම් තැනක. අන්න එතන සරණ තියෙනවා. සර නසනවා නම් ඒ කියන්නේ මොකද්ද මේ? සැරිසැරීම නසනවා නම් අන්න එතන පින්වතුනි සරණ තියෙනවා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ යනවා කියන්නේ මොකද්ද? සැරිසැරීම නසනවා කියන එක. ධර්මරත්නයේ සරණ යනවා කියන්නේ මොකද්ද? මේ සැරිසැරීම නසන්න යනවා කියන එක. සංඝරත්නයේ සරණ යනවා කියන්නේ මේ සැරිසැරීම නසන්න යනවා. ඔය උත්තමිය තුන්දෙනාගේ පිහිටක් අරගෙන කියන දෙයක් අහගෙන අවවාද අනුශාසනා පිළිගෙන සැරිසැරීම නසන්න යනවට කියනවා පිංගුතුනි සරණ යනවා කියලා. එහෙනම් වෙන මොන සරණද? දැන් ඔය ඔය සැරිසැරීම නැසන වැඩපිළිවෙල ජේසුස් වහන්සේ දේශනා කළා නෑනේ. මහා උත්තමයෙක් ජේසුස් වහන්සේ. නමුත් ඔය ඒ උත්තමයා ඒ මට්ටමට කිව්වේ නෑනේ. ඉන්දියාවේ පහළ වෙච්ච ඍෂිවරු එක්කෙනෙක්වත් ඔය මට්ටමට කිව්වේ නෑනේ. නේව සංඥා නා සංඥායතන යනකම් දේශනා කළා තියෙනවා Hindu ධර්මයේ. හැබැයි අද Hindu කියන්නේත් මොකුද? අයියෝ ආගම් වලට වෙලා තියෙන දේ. Hindu කියන්නේ සිංහදෙනි බකට් එකක් අරගෙන ගිහලා ටින් එකක් හොලෝ හොලෝ දෙයියෝ විතරහ හිඟා ගන්න જાතියක් වෙලා නේද Hindu ආගම කියොත් අද? එහෙනම් ටඟ ටඟ ටඟ ටඟ අනේ දෙවියනි අපිට දෙන්න අපිට දෙන්න අපිට දෙන්න ටඟ ටඟ ටඟ ටඟ කියලා අරක ගගහ මොකද කරන්නේ? පවුම් පහක විතර පළදුරු වට්ටියක් තියලා ඩීල් එක කීයද? ගහන්න යන ඩීල් එක කීයද? පවුම් ලක්ෂ කෝටි ගාණක් දෙවියන්ට දෙනා මොකද්ද? පවුම් පහක පළදුරු වට්ටියක් දීලා ටඟ ටඟ ටඟ සංගාල ගහලා කියන මොකද්ද? මට දිය මට දිය මට දිය. මම මගේ පන්ති වලට එනවා Hindu ළමයි. මම උන්ට කියන්නේ ඉස්සල උඹලගේ ආගම ඉගෙන ගන්න ඉල්ල පුළුවන් නම් හිඟන්න වෙන්න එපා බලව දෙවියන් ඉස්සරහා. නේම සංඥා නා සංඥායතනට යනකම් ධ්‍යාන ලබන්න පුළුවන් ආගමක් ඒක. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක මහා කල්ප 84000ක ආයුෂයක් තියෙනවා. ඒ ඔක්කොම ඉවරයි. මෝග මුඩ්ඩයෝ තමයි හැමතැනම ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. හැම ආගමකටම ඕක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා හැම එකක්ම වැහිලා. බුදුහාඳුරන්ගේ කාලේ හැම Hindu ආගම කොච්චර ප්‍රචලිතද? නිගණ්ඨනාත බුත්තගේ ආගම කොච්චර ප්‍රචලිතද? අද ඒ ඔක්කොම නිකම් මොනවද? ඕනමන්ස් තියෙන්නේ. ඔය තියලා තියන්න. මෙහෙම එකක් තිබුණා. මේ අපේ ආච්චිට මේව හෙප්පුවක් තිබුණා කියලා දැන් තියලා තියන්නේ හෙප්පුව. හැබැයි හෙප්පුවේ මැඩ ගන්නවද? නෑ. හෙප්පුව තියලා තියෙනවා. මේ අපේ ආච්චිගේ හෙප්පුව කියලා. මේ සම්බුද්ධ ශාසනයත් හෙප්පුවක් කරගන්න එපා ආච්චිගේ. ඒක පිංගුතුනි මැරිලා නෑ. ඒකයි කියන්නේ. ඒක මැරිලා නෑ. අනිත් ඒවාත් මැරිලා නෑ ඉතින්. සම්බුද්ධ ශාසනයත් මැරිලා නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න දහම මම ඔබට කියන්නම්. ඒ දිසල මේවා ටික දැනගෙන ඉන්නිට එහෙනම් අද පණන් අදිස්ථාන කරන්න මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට එන්නේ ඒක නිසා තමයි පින්වදිනි මම අද ඔබට මේක පටන් ගන්න කලින් ඔබලව සරණේ සමාදන් කරෙන්නේ නැත්තේ මම ඔබට කිව්වද සරණේ සමාදන් වෙන්න කියලා නේ වචන මාත්‍රිය සරණෙන් ඇති ඵලක් නැහැ ඒකෙන් කියන්නේ මේ සමාජ සම්මතයේ තියෙන පන්සිල් ගන්න එපා එහෙම නෙමෙයි ටික් කරගත්තා නම් අයින් කරගන්න පන්සිල් ගන්න එපා කියලා එහෙම කිව්වේ නැහැ හාමුදුරු මොකක් හරි උත්සවයක් පටන් ගන්න කලින් සිසරණ සාහිත්‍ය පන්තිල් සමාදන් වෙන්න වැඩ පිළිවෙල එහෙම අපහස කළා එහෙම නෙමෙයි මං කියන්නේ යථාර්ථවත් තේරුම් ගන්න මේ කියන දේ ඒකයි තින්ගතරි ඔබට මං ඒක සමාදන් කරෙන්නේ නැත්තේ මේ දේශනාව අවසන් වෙලා මේ දේශනාව තේරුනොත් අන්න කියන්නේ ආයිත් මම කියනවා හාමුදුරු සරණ නෙමෙයි මගේ සරණ නෙමෙයි දේශක සරණ එහෙම නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ යන්න උන්වහන්සේගේ දෙපා පාමුල වැඳ වැටිලා කියන ස්වාමීනි මම මේ ආද්දවේ තුල කොහොම හරි නිවන් දකින්න අදිස්ථාන කරනවා කියලා. ඒ උදෙසා කටයුතු කරන් යන්න. අන්න එතකොට තමයි නිවන පූර්ණේ වෙන්නේ. සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා පාරමිතා පිරෙලක් දන්නේ අපිට. පොල් ගෑවට පාරමිතා පිරෙන්නේ නැහැ. පොල් කැඩුවට පාරමිතා පිරෙන්නේ නැහැ. පාරමිතා පිරෙන නම් මේ මාර්ගය වඩන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේගේ පාරමිතා පුරලා ඉවරුනේ සාවුරුද්ද දුෂ්කර ක්‍රියා කරලා ඉවරුණා. එතකම පාරමිතා පුරුපික තමයි උන්වහන්සේත් කළේ. මේකට අවශ්‍ය සියලුම දේ පුරාගෙන යන්න ඕනේ. ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ඒකටදී මේ ධ්‍යාන භාවනා කරලා උන්වහන්සේ නේව සංඥා නා සංඥායතන යනකම් අස්ත සමාපත්තියට යනකම් ලබල හිටියේ. ඒ ඔක්කොම වඩාගත්තත් ඔය පාරමිතා පිරීමේ ක්‍රමවේදයකට තමයි. එහෙනම් ඔබටත් කරන්න තියෙන වීරිය වඩන්න. මේ වීරිය වඩන හැම මොහොතකම මේ ධර්මය අවබෝධ කරගන්න හදන හැම මොහොතකම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් පාරමිතා පූර්ණේ සිද්ධ වෙනවා. පාරමිතා පූර්ණේ සිද්ධ වෙලා එක තැනකදී එනවා පින්දෙනි පාරමිතා පිරිල ඉවරයි. ඒ පාරමිතා පිරිල ඉවර වීමත් අරහත්ත්වයක් සිද්ධ වෙන්නේ දෙකම එකට. ඒකයි මම කිව්වේ පොල් ගෑවා කියලා. පොල් කැඩුවා කියලා ඒක හරියන්නේ නැහැ. එහෙනම් දැන් කවුරු හරි කියනොත් මට පාරමිතා පිරිල නැහැ කියලා හරියනවද? පාරමිතා පිරිල නම් එහෙම මෙතන ඉන්න ඕන කෙනෙක්ද? මෙතන ඉන්න ඕන කෙනෙක්ද? නැහැ. එහෙනම් මේ නෝන් නිවන් දැකපු උත්මේ පාරමිතා පිරිල ඉවර නම් ඒක නිසා excuses දාගන්න එපා. අනේ අපිට පාරමිතා තියනවද දන්නේ? මේ අද්දවිදි කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ඊළඟකෙදි කරගන්න. දැන් මේ අද්දවිදි මහන්සි වෙච්ච ටිකට මොකද වෙන්නේ? අපත යනවද? නැහැ, ඒවට පාරමිතා පිරෙනවද? මහන්සි නොවි හිටියොත් මොකද වෙන්නේ? කවද්දෝක පිරෙන්නේ? කවදාකවත් නැහැ. මේ ගෝරතර සංසාරයේ විඳ විඳ යන්නයි තියෙන්නේ ඊට පස්සේ. ආයි හම් වෙන්නේ නැහැ මනුස්සත් බැමියා. ඒවනම් බලාපොරොත්තුෙන් ඉන්න එපා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. ඔප්පු කරන්නත් එපා මං කියන ඒවා. අද මේ වෙනකන් ජීවිතේ පොඩි කාලේ ඉඳලා සතෙක් මරලා නැති කෙනෙක් ඉන්නවද උස? එකම එක සතෙක්වත් මරපු නැති කෙනෙක් ඉන්නවද? සත්තු මරුවාම බුදුහාඳුන කියලා දෙන්නේ කොහේ යනවා කියලාද? ඒක පරිසම් දුන්නොත්. ඒ සතෙක් මරහු පාප කර්මයේ පරිසම් දුන්නොත් කොහේ යනවා කියලාද සාතුන් වහන්සේ කියලා තියෙන්නේ? අපාය යනවා කියලා ඒක දන්නව නේද? එහෙනම් මෙතන ඉන්න කෙනෙක් කරා කියන්න පුළුවන්ද මං අපාය නියත වශයෙන්ම යන්නේ නැහැ කියලා? හරි. පොඩිම හරි දෙයක් හොරකම් කරපු නැති කෙනෙක් ඉන්නවද? ආ පොඩි කාලේ මකන කෑල්ලක් හරි යාළුවා අනේ මගේ මකන්නේ සුවඳ නැහැ මේ මකන්නේ සුවඳයි හිටපන් මං හොරෙකම කරගන්න කියලා. ඒ මකනේ ගෙදර ගෙනලා තාත්තෙන් ගුටි කාපු අවස්ථාවල් නැද්ද ඕනේ තර? ඈ? හොරකමට අහුවෙලා තාත්තට. එහෙනම් හොරකම් කළොත් ඒ හොරන් ඒ කරපු හොරකම මතක් වෙලා ඒ හොරකම පරිතන් දුන්නොත් එහෙම නිරේ යනවා කියලා නේ සාතුරු නන්දේ කියලා තියෙන්නේ. එහෙනම් දැන් නිරේ මේ රීති කවුරු හරි ඉන්නවද? නිරේ යන්නේ නැහැ කියලා හිතන්න. බොරුනෝ කියපු කෙනෙක් ඉන්නවද? කේලන්නෝ කියපු කෙනෙක් ඉන්නවද? පරුස වචන නොකියලා මේ පරුස වචනයක් කියලා හිතන ඉඳලා පොගෙන ඉන්නවද? දැන් ඔය පරුස වචනයක් කිව්වම හිතාගෙන කුණු හරප කියලා. කුණු හරප කියන්නේ එකක් පරුස වචන කියන්නේ තව එකක්. කූ කියලා කියන්නේ පහත්. කුණු හරප කියලා කියන්නේ පිටුනේ කූ උණු හරප. ඒ කියන්නේ පහත් වෙච්ච වචන. පහත් වචන කියලා කියන ලිංගික වචන. හැම භාෂාවකම කුණු හරප වෙලා තියෙන මොනවද? ලිංගික වචන. මේ කුණු හරප කියන්නේ ලිංගික වචන. හැබැයි ඔතන පරුස වචන කියන්නේ ලිංගික වචන නෙමෙයි. පරු වෙනවා කියන්නේ මොකද්ද? ගහගේ ගෙඩියක් පරු වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒක ඉදෙන්න කලින් මක් වෙලා යනවාද? නිකන් විනාශ වෙලා යනවාට. එහෙනම් ඔබ තව කෙනෙක්ට කියන වචනකින් ඒ කෙනාව පරු වෙලා යනවනะ. ඒ කියන්නේ ඒ කෙනාගේ හිත රිදෙනවනะ. ඒ හිත රිදෙන ආකාරයේ දැඩි වචනයක් නම් ඔබ පාවිච්චි කළේ. අන්න ඔබ පරුස වචනයක් කිව්වා. දැන් ඔබ කියන වචනේ ආදරයටත් කියන්න පුළුවන්. පරුස වචනයක් ඉදිරියට කියන්නත් පුළුවන්. නේද? දැන් තෝ කියන එක ගංගුල ආච්චි අම්මලා කියන්නේ අනේ පුතේ තෝව මට කන්න නැත්තම් බුල කියලා ආදරයට කියනවා. එතන ඒක පරු වෙන්නේ නැහැ අර අහගෙන ඉන්න පුද්ගලයා. තව එකේ කියන මොකද්ද? මුත්තෝගේ කියලා පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර පුද්ගලයා පරු වෙනවා. අන්න පරු වුණ වචන දිනනවා. තව කෙනෙක්ව පරු කරවන. තව කෙනෙක්ව විනාශය කරවන. තව කෙනෙක්ගේ හිත රිද්දන. ආන් ඒ වචන වලට කියනවා මොකද්ද? පරුස වචන කියලා. දැඩි වචන. දැන් කවුරු හරි ඉන්නද එහෙම නොකියපු? එහෙනම් හිතලා බලන්න. දැන් එහෙනම් මෙතන ඉන්න සෝතාපන්නෙක් හැරෙන්න. සෝතාපන්න මාර්ගස්ථයෙක් හැරෙන්න. නියම උපාසකයෙක් උපාසිකාවක් හැරෙන්න. අනිත් ඕනම කෙනෙක්. අපාය යන්න හේතු තියෙනවා. දැන් බය නැද්ද? දැන් අපාය යන්න හේතු තියෙනවනේ. කාටවත් කියන්න බෑනේ බෑ කියලා. එහෙනම් දැන් මං කිව්ව එක වැරදිද? කෝටියක් ගත්තොත් එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම අපායට යනවා කියලා. එහෙනම් ඒක හරිනේ ඔන්න ඔප්පු කළා. ඊළඟ එක. ඔය දිව්‍ය ලෝකේ යනවා කී කී ඉන්නවනේ කට්ටිය. දැන් මං කියන්නම් ඒක. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන දවසක. ඔව් මේක අහලා තියෙනවා. මම තේරුම් කරලා දෙන්නම් හොඳට මේක. නියමිතට ගත්ත පස්තික. නියමිත කියන්නේ මොකද්ද? මේ නියපොත්ත. මේ පිට නියපොත්තට ගත්ත පස්තික. අරගෙන ආනන්ද හඳුනගෙන් අහනවා. ආනන්ද. මේ අතේ තියෙන වැලි කැට ගන්නද? මේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්නද ලොකු? අනේ ස්වාමීනි මහ පොළවේ තියෙන වැලි කැටත් එක්ක සඳනකොට ඔබ වහන්සේගේ අතේ තියෙන මේ නියමිත උඩ තියෙන වැලි කැට නොගැණී හැකි තරම් කුඩයි. එහෙනම් හිතා ගන්න ආනන්ද. මේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්නට ජීවීන් බිහි වෙද්දී මෙන්න මේ නියමිතේ තියෙන ප්‍රමාණයත් අඩු ප්‍රමාණයක් තමයි සුගතිගාමි වෙන්නේ. ඔන්න වචනේ. සුගතිගාමි වෙන්නේ. ලෝක 31ක් තියෙනවා. මේ සත්වලකට. ඔය ලෝක 31කේ ලෝක 27ක්ම සුගතිගාමි. ලෝක 4යි දුගතිගාමි. එහෙනම් ඔය ලෝක 27ටම යන අය තමයි කොහේ ඉන්නේද? මේ නියපොත්ත උඩ ඉන්නේ. මහ පොළොවේ වැලි ගන්නට කොහෙද යන්නේ? අපායට යන්නේ. දැන් ඔබට හිතනවාද ඔබ තාමත් නියපොත්තේ ඉන්නේ කියලා? කමන්නේ හිතෙනවද? තව ටිකක් මම මේක තවත් කඩලා දෙන්න. එතකොට බලන්න කොහෙද ඉන්නේ කියලා. මොකද තමන් දැනගන්න බෑ තමන් කොහෙටද යන්නේ කියලා. ඒකයි. මේ ලෝක 27න් ලෝක 20ක්ම ධානලාභීන්ට විතරයි යන්න පුළුවන්. පින් කරන අයට යන්න බෑ. ධානලාභීන්ට විතරයි යන්න පුළුවන්. එහෙනම් මේක දැන් 27 27කට බෙදලා නියපොත්ත උඩ තියෙන පස්තික. බුදුහාඳුරන්ගේ නියපොත්ත උඩ පස්තික කියන්නේ බැකෝ එකේ තියෙන පස්සයිස් නෑනේ නේද? අපේ නියපොත්තට පොඩ්ඩක් ලොකු ඇති ඕන්න. උත්තුංග දේහධාරී උත්තමයේ කියන. දැන් ඒක 27කට බෙදලා 20ක්ම අයින් කරනවා. දැන් ඉතුරු ටික අරගෙන දැම්මට කියන්න. දැන් ඔබ ඒකේ ඉන්නේද? ඉන්නවනම් හොඳයි. නැත්තම් බණ ටිකක් අහලා ඉක්මනට සෝවන් වෙන්න. ඒකයි සිංහතුනි කියන්නේ ගිනි ගෙඩි කන්න එපා. එක එක අය එක එක ආකාරයේ ගිනි ගෙඩි දෙනවා තමන්ගේ පැවැත්ම උදෙසා. හැබැයි ආර්යව කවදක්වත් එහෙම කරන්නේ නැහැ. මොකද ආර්යයන්ට පැවැත්මක් ඕනේ නැහැ. ගොඩ නැගිලි හදා ගන්න ඕනේ නැහැ. කන්න බොන්න එහෙම සපය ගන්න අවශ්‍ය නැහැ. පින්ඳ පාතෙන් උන්වහන්සේලා දාන ටිකක් හොයා ගන්න පුළුවන්. ගහක ගෙඩියක් කොලයක් කාලා හරි උන්වහන්සේලා ජීවත් වෙනවා. ඒ උන්වහන්සේලාගේ කරන්න ඕනේ කාර්යය කරනකම්. ඊට පස්සේ උන්වහන්සේලා බොහොම කැමැත්තෙන් පිරිනුවම් පානවා. ආර්යයන්ගේ ගතිය ඔන්න ඕක. ගිනි ගෙඩි කන්න එපා. ඔබට දිව්‍ය ලෝකෙක යන්න ඕන නම් කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? සෝවාන් වෙන්න. නැත්තම් දිව්‍ය ලෝක යනවා කියන එක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා කියලා කාටවත් කියන්න බෑ. සෝවාන් වෙන්න. එතකොට සතර අපායෙන් නිදහස්. අන්න එදාට මම නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේ අප වෙලා තියෙනවා. සෝතාපන්න වෙච්ච එකම කෙනෙක් හරි අපායක ගිහිල්ලා හිටියොත් අන්න එදාට උන්වහන්සේගේ සරණයි යන්න එපා. එහෙම වෙන්න හේතු නැහැ. එහෙනම් සෝතාපන්න බව නෙමෙයිද පින්වතුනි ලෝකේ තියෙන වටිනම දේ? එහෙනම් මේ මල කුණු සතර අපායෙන් නිදහස් වෙන්න. නිකන් හිතලා බලන්න සෙල්සිය සඳහන් කර 3000කට විතර රත් වෙච්ච යකඩ තලියක් ඇඟට වැටෙනකොට කොහොම ඇද්ද කියලා? බත් ඇලිය මේ බත් මුට්ටියේ මේ පියන අරිද්දි හුමාලේ අතට වැදිලා අත පිච්චිලා කෑ ගහන ඔබ සෙල්සිය සඳහන් කර 100ක් එතනදී සෙල්සිය සඳහන් කර 3000ක් කියලා කියන්නේ නේද? යකඩත් වතුර වගේ වැක්කිරෙනවා. ඒ තරමට ඝනත්වය අඩු වෙලා ඒකේ. එහෙම අවස්ථාවක් ඕවට පිච්චෙනවා කියන එකයි ලේසි පහසු වැඩද? දැන් හිතන්න අනාගතේට වෙන්න තියෙන දේ කියද? දැන් බය වෙන්නේ ඒවට. මේක උනාට පස්සේ බය වෙලා වැඩක් නැහැ, ගැලවිලා එන්න බෑ. දැන් බය වෙන්න. ඇයි ඔය මේ මේ රටවල මිනිස්සු ප්‍රිසන් ගැන එක එක වැඩසටහන් තියන්නේ ඇයි? මිනිස්සුන්ගේ මක් කරන්නේද? බය කරන්න. ප්‍රිසන් එකකට නම් යන්නේ නැහැ මම කියලා හිතා ගන්න ඕනේ මිනිස්සු. ඒවැ වෙන දේවල් දැක්කහම ඔච්චර දේවල් වෙන්නේ නැහැ. හැබැයි ටිකක් වැඩිපුර පෙන්නනවා. ඇයි ඒ? එතකොට මිනිස්සු ප්‍රිසන් එකකට යන්න හිතන්නේ නැහැ කවදක්වත්. අන්න ඒ වගේ එකක් මේ. Taman හිතා ගන්න පිළිතුරේ මේ අපාය ස්වභාවය, අනාගත බය දැනගන්න. දැනගෙන මේකෙන් නිදහස් වෙන්න. මං කිව්වා එක වචනයක් ඉවලේ. උපාසක උපාසිකාවෝ යන්නේ නැහැ කියලා අපායේ. කවුද පිළිතුරේ උපාසකයා? බණ අහපයි කියන්න එපා. අනිත් අය නිකන් හිතලා තියෙනවා නේ උත්තරයක් කියන්නේ. කවුද පින්වදනේ උපාසක කියන්නේ? වයසට ගිහිල්ලා නේද? දැන් මේ අපේ තරුණ දරුවෙකුට කාට හරි කිව්වොත් එහෙම උපාසකයා කියලා හොඳට අහගන්න පුළුවන්. උපාසකයෝ කියන්නේ කවුද? උපාසකයෝ කියන්නේ වයසට ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩුම තරමේ අවුරුදු 50වත් පයින් ඕනේ. ඒ 50 නෙමෙයි දැන් හැබැයි 60වත් පයින් ඕනේ. මේ 50ක ඉන්න කෙනෙකුට වයසයි කිව්වොත් එහෙම තරහ වෙනවනේ. මේ කාලේ ඉන්න අයගේ. එන අවුරුදු 60වත් අඩුම තරමේ පයින් ඕනේ. එතන අවුරුදු 60වත් පැනපු අයට කියනවා උපාසක උපාසිකා කියලා. මම බොරුවක්ද කියන්නේ? ලංකාවට ගිහිල්ලා මරණ දැන්වීමක තියෙනවා බල. ලංකාවට ගිහිල්ලා බලන්න මරණ දැන්වීම වල ගහලා තියෙනවා. වයසක කෙනෙක් මැරුණොත් මොකද්ද ගහලා තියෙන්නේ? උපාසක මහතා. නැත්තම් උපාසිකා මහත්මිය. තරුණ කෙනෙක් මැරුණොත් මොකද්ද ගහලා තියෙන්නේ? තරුණ මහතා. නැත්තම් තරුණ මෙනෙවිය. නැත්තම් තරුණ මහත්මිය. එතකොට ඇයි ඒගොල්ලන්ට දෙන්නේ නැත්තේ උපාසකකම? මම මේ කියන්නේ සමාජ සම්මතයේදී ඔබගේ සමාජයේ තියෙන එකක් ගැන මම මේ කතා කරන්නේ. මගේ සමාජය ඕවා නැහැ. මගේ සමාජය ඔය එකක්වත් නැහැ. මම මේ ඔබගේ සමාජයේ තියෙන ඒවා ගැන කතා කරන්නේ. මගේ සමාජයේ තියෙන එක මම දෙන්නම් ඔබට දැන්. කවුද මේ කියන? උපාසකයා. අද ලෝක සම්මතයේ පින්වතුනි උපාසකයා කියලා කියන්නේ එක්ක සිල් සමාදන් වෙන්න ඕනේ. නැත්නම් ඒත් උපාසකකම හම්බෙන්නේ නැහැ. එක්ක සිල් සමාදන් වෙන්න ඕනේ. සුදු ඇඳුමක් ඇඳගෙන කරට සලුවක් දාගෙන පන්සලට යනකොට හාන් ඒ කෙනා කවුද? උපාසකයා. එහෙම නැත්නම් අඳුම තරමේ වයසටවත් යන්න ඕනේ. නමුත් පින්වතුනි උපාසක කියන වචනේ තේරුම තමයි උප ආසක. ආසක කියලා කියන්නේ පින්වතුනි ඇසුරු කරනවා. උප කියලා. උප කියලා කියන්නේ ආසන්නේ. නායකයාට ආසන්නෙන් ඉන්න කෙනාට මොකද්ද කියන්නේ? උපනායකයා. ඒ කියන්නේ ආසන්නෙන් ඉන්න කෙනා. එහෙනම් ආසන්නෙන් ඇසුරු කරනවා කාමද? තෙරුවන්. තෙරුවන් ආසන්නෙන්ම ඇසුරු කරන උත්තමයන්ට කියනවා උපාසක කියලා. උත්තමාවියන්ට කියනවා උපාසිකා කියලා. එහෙනම් ඕකට වයසක් ඕනේද? අනිත් එක ඔය ඇසුරු කරනවා කිව්වේ මොකද්ද? පන්සලට ගිහිල්ලා තේ හාමුදුරනේ දැන් තේ මිල එහෙම කොහොමද? හාමුදුරනේ අපේ දුව පොඩ්ඩක් මේ දාගන්න ඕනේ මේ අමිතිතුමාට කෝල් එකක් දෙන්න පුළුවන්ද? ඕක දාසන්නෙන් ඇසුරු කරනවා කියන්නේ. ඒක නෙමෙයි පින්වතුනි ආසන්නෙන් ඇසුරු කරනවා කියන්නේ. බුද්ධ රත්නයේ තියෙන ಗುಣ Taman තුල පිහිටව ගන්න හදන. ධර්ම රත්නයේ තියෙන ಗುಣ Taman තුල පිහිටව ගන්න හදන. සංඝ රත්නයේ තියෙන ಗುಣ Taman තුල පිහිටව ගන්න හදන. ඒ ಗುಣස්කන්ධයන් Taman තුල පිහිටව ගන්න හදන වැඩපිළිවෙලක ඉන්නකොට ආන්නේ කෙනාට කියනවා පින්වතුනි උපාසක කියලා. ඒ උත්තමාවිත කියනවා උපාසිකා කියලා. දැම්මට කියන්න. ඔබ දැකලා දිනනද කියලා එක උපාසකයෙක්වත් අඳුම තන. දැම්මට කියන්න උපාසකයෙක් අපායයිද කියලා කවදාක? එහෙනම් ওই බෝඩ් වල මරණ දැන්වීම ගහලා තියෙනයි කවුරුත් අපාය ගිහිල්ලා නැද්ද? ආපුව එක වැසිකිලි වලේ 10 දෙනෙක් හොයාගත්තා. හැබැයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ උපාසකයෙක් අපාගත වුණා කිව්වොත් එහෙම. කවුරු තරණ යයිද? ඈ? උපාසකයෙක් අපාගත වුණෝ කිව්වොත් ඒ කියන්නේ සිව්වනක් පිරිසෙන් එක්කෙනෙක් අපාගත වෙලා. එහෙම වෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් ඔය මෙරි මෙරි යන්නේ උපාසකද? අනේ පින්වතුනි මේ ආර්ය වචන මේවා. මේවා මොඩියුගේ කරේ ඉල්ලන්න එපා. මේ අහිංසක දරුවෝ ඉන්නවා මේ පිළිවෙත් පුරන. උන්ගේ කරේ ගහන්නේ නෑ මේ ඒක. ගහන්නේ කාගේද? අර මිත්‍යා දෘෂ්ටිකගේ කරවල වල. ඉතින් මැරිලා අපාගත වෙනවා. උපාසකෙක් මැරිලා අපාගත වෙන්න හේතුවක් නැහැ. දැන් කියයි කෝසල මල්ලිකාව එහෙනම්. කෝසල මල්ලිකාව කියන්නේ උපාසකෙක් නෙමෙයි. උපාසිකාවක් නෙමෙයි. දායිකාවක්. ඒකත් හොඳට මතක තියාගන්න. දන් දුන්නා විතරයි බණ අහන්න ආවේ නැහැ හරියට. මහරජිනේනේ කොහෙ බණ අහන්නේ? ධම්මික උපාසකතුමා. දිව්‍ය ලෝක හයෙම්ම දිව්‍ය රත සරසගෙන ආව අන්තිම මොහොතේ. අපේ එකට එන්නකෝ. අනේ අපේ එකට එන්නකෝ මේ කතා කරන්න ඇවිල්ලා. අනික හාමුදුරුවෝ මේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. ඒ වෙලාවේ ධම්මික උපාසකතුමා කිව්වා ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න. ඇයි කරදර කරන්න ඇවිල්ලා දිව්‍ය රත සරසගෙන. අනේ අපේ එකට එන්නකෝ අපේ එකට එන්නකෝ අපේ එකට එන්නකෝ. පොඩ්ඩක් ඉන්න කිව්වේ ඒකෝල්ලන්ට. හාමුදුරුවෝ හිතුවා මොකද? උන්වහන්සේලාට බිරිඳ නවත්තන්න කිව්වා කියලා. උන්වහන්සේලා වැඩි ආපහු. බුදුහාඳුරු අහනවා මොකද මේ කලින්? පිරිත නවත්තන්න කිව්වනේ. ඊට පස්සේ කිව්වා ඔබලන්ට නෙමෙයි කිව්වේ. මෙන්න මෙහෙම එකක් වුණා. අර ධම්මික උපාසකතුමාගේ පිරිසත් අඬනවා හොෝගාලා. අනේ අපේ තාත්තා මෙච්චර කරලා ඉඳලා අන්තිමට දිහ විකල් වුණානේ නැත්තම් කවදක්වත් තාත්තා කියද පිරිත නවත්තන්න කියන්නේ. ඊට පස්සේ ධම්මික උපාසකතුමා කියනවා මම පිරිත නවත්තන්න කිව්වේ නැහැ. දිව්‍ය ලෝක හයෙම්ම දිව්‍ය රත් සරසගෙන ඇවිදිලා. මට කතා කරනවා. මට පිරිත අහන්න දෙන්නේ. ඒ හඬ ඇහෙනවා මට. ඒකයි කිව්වා ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා. ඔන්න උපාසකයෝ විශාකා මහෝපාසිකාව ඔන්න උපාසකයෝ කොහෙද අප්පයි ගියා කියලා අහලා දෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ වැරදි වචන දාගන්න එපා. ඒකයි මම කිව්වේ මේ සමාජයේ ගිනිගෙඩි දීලා දීලා දීලා පුළුවන් තරම් මේක කාලා ඉවරයි. සමහරට මෙතන ඉන්න කෙනෙක් මං කියනවා එතන පිළිගන්නේ හේකුත් නැහැ. ඇයි? තරණ ගිහිල්ලා ඇතිනේ කාගේ හරි මේ වෙනකොට. ඒකයි ප්‍රශ්නේ. යථාර්ථවත්ත තේරුම් ගන්න දෙන්නේ පුළුවන් නම් තේරුම් ගන්න. පොඩි හරි බුද්ධියක් තියෙනවා නම් මේවා තේරුම් ගන්න. එහෙනම් දැන් බෞද්ධ කියන්නේ කවුද දන්නව? උපාසක කියන්නේ කවුද දන්නව? ඊළඟට පින්වතුනි ඔබ මෙන්න මේකත් තේරුම් ගන්න. මේ ආර්ය මාර්ගයට එන්නේ කොහොමද කියන එක. ආර්ය මාර්ගයට එන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඊට පස්සේ. දැන් මේ පිළිවෙලින් යනවා. සෝතාපන්න ඵලයට යනකම් දේශනා කරලා ඉවර කරන්න. මේක ඉතින් එක හිතකින් අහන්න පුළුවන් නම් හරි වටිනවා. ඒකයි ඉතින් මම ගොඩක්ම කැමති දරුවෝ ගෙවල් වල දාලා එනවනම්. නැත්නම් ඉතින් අම්මට බන අහලා හමාරයි. ඒකයි මම කියන්නේ ඔබට යම් කිසි එකකින් දරුවෝ ලැබුණේ නැත්නම් එහෙම. ඔබ තරම් වාසනාවන්තෙක් මේ තුන් ලෝකෙම නැහැ. හැබැයි ඔබ ගිහිගේ හිටියොත් ඔබ තරම් මෝඩහර කිව්වොත් මේ තුන් ලෝකෙම නැහැ. ඇයියේ? මෙතරත් වාසනාවක් උදා වෙලා ධර්මයක් ලැබිලා තව තවත් මේ ගිහි ජීවිතේ රමණය කර කර මෙරි මෙරි අපාගත වෙන්න හදනවනම් වාගේ මොකුත් යුතුකමකුත් නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? පැනගන්න. පැනගෙන ඉඳලා මේ වැඩේ ඉවර කරගන්න. කසාද බැඳලා නැති දරුවෝ ඉන්නවනම් කසාද බැඳින එක පොඩ්ඩක් ප්‍රමාද කළා. මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අනගාരികව ඉන්න අනගාരികව ඇවිල්ලා ඉන්න මාස 6ක්. ඔය අපි හදන ආරාම ආයි අයිද බලන්න ඔබ. කසාද බැඳලා ඉන්නව නම් ධර්මයේ තේරුම් ගන්න ළමයි හදන එක ප්‍රමාද කරන්න. මම ප්‍රමාද කරන්න කිව්වේ හදන්න එපා කිව්වේ නෑ. හදන්න එපා කිව්වොත් පොළු පාරව කන්න වෙන්නේ. ඇයි ඒ? සිංහල ජාතිය නසන්නේ නේ. ජාතිවාදී කුමන්ත්‍රණ ඈ ආදී වශයෙන් කියයි ඊට පස්සේ. අමතක කරන්න එපා මන මන උස ගන්නනේ හදන්නේ. දරුවෝ නැත්තම් දරුවෝ හදලා නැත්තම් මේනකොට පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මාර්ගයේ වඩන්න. එක තැනක් එනවා පිවිතනි මාර්ගයේ වැඩිලා වැඩිලා වැඩිලා එක තැනක් එනවා එතනින් පස්සේ. ඔබට මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ඉඳලා වැඩක් නෑ. මොකද ගිහි ජීවිතේ ඉන්න පිරිස් පිංගතුනි මායාවක ඉන්නේ. හරියට වසීගුරුකමක් වගේ. ඔබ වසීගුරුකම කියන එක දන්නව නේද? වසීගුරුකම කියන එක දන්නේ නැත්නම් මම ටිකක් කියන්න. වසීගුරුකම දුන්නහම ඒ කාන්තාව අර පිරිමියට පේන්නේ දිව්‍යාංගනාවක් වගේ. කොච්චර කැත ජහජරා ගෑණියෙක් වුණත් පේන්නේම දිව්‍යාංගනාවියක් වගේ. බලනකොටම පේන්නේ දිව්‍යාංගනාවියක් වගේ. ඒක නිසා පින්වතුනි කියන කියන හැම දෙයක්ම කරනවා. දැන් දනගාගෙන වරෙන් අර මිනිහා දනගාගෙන යනවා. සිහියෙන්ද කරන්නේ? නැහැ. ඒකට අමනුස්සෙක් සම්බන්ධයි. ඒ අවනුස්සයා ඉඳගෙන අර සිත් පරම්පරාව මෙල්ල කරනවා. ඒක වෙන ක්‍රමවේදයක්. ඒව ඉතින් දැනගන්න අවශ්‍යත් නැහැ. දැන් බඩගාපන් බඩගාන. මගේ රෙදි ටික හොදහම්, රෙදි ටික වේලහම්. ඒ ඔක්කොම අර මිනිහා කරනවා. අන්න ඒකට කියනවා පිංගතනි මොකද්ද වාල් බන්ධනේ කියලා. වහලෙක් වගේ වැඩ කරනවා. බන්ධනේට අහු වෙලා. සිහියෙන් නෙමෙයි කරන්නේ. අසිහියෙන් ඉඳගෙන ඔක්කොම කරනවා. ඔහොම කර කර ඉන්න එකේ ඉතින් ඌ කඩේට යනකොට අර කඩේ මිනිස්සු මූට අපහාස කරනවා. ඇයි? කඩේ මිනිස්සු ඔය අසීයෙන් වැඩේ කරන්නේ නැහැ. ඉතින් කියනවා අපෝ ඔබ බලහන්ක අර බඩ ගානවා, අර ගෑණිගේ රෙදි හොදනවා, ඔබ අරක කරනවා, මේක කරනවා, අර ගෑණිව කරේ තියා යනවා, මොනවද බං? කී කී අපහාස කරනවා. මුට ඒක දැනෙන්නේ නැහැ. ඒක හරියට ආර්ය මාර්ගයේ පිළිපන්න ආර්ය උතුම අනිත් පිරිසට කියනවා මොනවද බං ඔය කරන්නේ? රූප ලෝලෝ ඉන්නේ මොනවද බං? වේදනා ලෝලෝ ඉන්නේ මොනවද බං ඔය? ඕකෙන් නිදහස් වෙලා මේ සසර ගමන කෙරවර කරපල්ලා. ඒ කොච්චර කිව්වත් දැනින්නේවත් නැහැ. ඇයි ඒ? අර මායාවට අහු වෙලා ඉන්නේ. අර වසී ගුරුකමට බන්ධණයට අහු වෙලා ඉන්නේ. එක දවසක් එනවා කට්ටඩි මහත්තයෙක් කැවිදilla. මේ වසී බන්ධනේ කපනවා. තව එක මොහොතක් අර ගෑණිත් එක මේ වහලයට ඉඳීදි මේ මිනිහා. තව දැන් බන්ධනේ කපලා තියෙනවා. දැන් බන්ධනේ කපපු ගමන් තේරෙන්නේ නැද්ද මේ මොකිටදක් ඔ මේ? ඔන්න පේන්න පටන් ගන්නවා. එතකොට මොකද කරන්නේ? දැම්ම ගියා. ඔන්න ඔය දක්වා ප්‍රමාද කරගන්න වගකීම් ගන්නේ නැතුව. තරුණ දරුවෙක් ඉන්නවනම් කසාද බන්ධනික ප්‍රමාද කරන්න ඉගෙන ගත්තට කමක් නැහැ. ඇයි ඉගෙන ගත්ත කියලා වගකීම් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ධර්මය අහනවා නම් විතරයි නැත්නම් දරුවෝ 5 දෙනෙක් ඉදලා හදලා 3 දෙනෙක් ඉදලා සාසනෙට දෙන්න. Tamanට කරගන්න බැරි එකට තව කෙනෙකුට හරි කරගන්න උදව්වක් කරන්න. මං කාටද කියන්නේ දරුවෝ හදන්න එපා කියලා. නිවන් දකින්න බැරි අයට මං කියන්නේ පුළුවන් තරම් හදපල්ලා අපිත් ආදර කරන්න. ඇයි ඒ? සිංහල දරුවෝ හැදෙනවනම් නිවන් දකින්න ලේසිනේ. සිංහලෙන් අපි මේව කතා කරන්නේ. ඒක නිසා වෙනනම් හේතුවක් නැහැ මට නම්. ලංකාවේ ඔලු ගෙඩි ගන්න වැඩි කරන්න ඕනේ කමක් එහෙම මට නැහැ. එහෙම තියනවා ඇති. මට ඕනේ නිවන් දකින්න ප්‍රමාණය වැඩි වෙනවනේ. තව සත්‍යයක් නිදහස් වෙනවනේ. පින්වතුනි ඔබ සෝතාපන්න වුණොත් හරක් ලක්ෂ ගානක් නිදහස්. ඇයි ආයි ඔබගෙන් හරකෙක් උපදිනවද? මේ හිතලා බලන්නකෝ. ඔබ මේ පවුන් 1000ක් යවනව මොකටද? හරක් අම්මේ. අපේ දුවට ගහපලේ. අම්මේ හරකෙක් නිදහස් කරන්න මම පවුන් 1000ක් එව්වා. ඔයිට වඩා හොඳ නැද්ද දිනුදිනි බන ටිකක් අහලා දුවවයි තමන්වයි දෙන්නව මේ සෝතාපන්න ඵලයේ විහිිතව ගත්තනම් එක හරකෙක් නෙවෙයි. හරක් ප්‍රකෝටි ගානක් නිදහස් කරගත්ත කෙනෙක් වෙන්නේ නැද්ද? ඒකයි කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්ම දානේ අර සියලු දානයන්ට වඩා උතුම් වෙන්නේ ඔන්න ඕක නිසා. ඔබ නිදහස් කරන්නේ එක හරකයි. හැබැයි ඔබ සෝතාපන්න වුණොත් හරක් ලක්ෂ ප්‍රකෝටි ගානක් නිදහස් වෙනවා. අද්දවක් අද්දවක් ගානේ හරකෙක් වෙන එක නතර වෙනවා. ඔබ අවිහිංසාවාදී නම් කතා කරන්නේ. ඔබට හරි දුකයි නම් සත්තු මරනවා දැක්කහම මස් කන එක නවත්තන එක නෙමෙයි කරන්න ඕනේ. ඔබ මස් කන එක නැවැත්තුව කියලා සත්තු මරන එක නවතිනවද? කරන්න ඕනේ මොකද්ද? ඔබ හරකෙක් වෙන එක නවත්තන්න. ඔබ හරකෙක් වෙන එක නැවතුණා නම් ලක්ෂයක් හරක් අර විඳින වේදනාව නතර වෙනව නේද? ඔන්න ඔහුම හිතන්න විගදින යථාර්ථවත්. නියා උඩින් පල්ලෙන් හිතන්න එපා දේවල්. සාස්ත්‍රුන් වහන්සේ එකම එක වචනයක්වත් කියලා නැහැ නිකන් උඩින් පල්ලෙන් යන්න. මේ බුදු කෙනෙක්. The perfect one. ඒ හැරෙන්න තව උත්තමයක ඉඳලා නැහැ මේ ලෝකේ. එහෙම හිටියනම් ඒ වගේම උත්තමයක හැරෙන්න. එහෙනම් උන්වහන්සේගේ මුවින් පිටවිච්ච එක වචනයක්වත් නිකන් ගන්න පුළුවන්ද? ඒක නිකන් කියන්නේ නැති. එහෙම ගන්න පුළුවන්. ඒක නිකන් කියන්නේ නැති කියන්නේ. දැන් බලමු එහෙනම් මොකද්ද සෝතාපන්න වෙන්න කරන්න ඕනේ කියලා. දැන් ඔන්න ගැටෙන තව තැනක් කියනවා බං. ගැටෙන තැන්නේ තියෙන්නේ. ගැටෙන තව තැනක් තියෙනවා. සාස්ත්‍රුන් වහන්සේ කිසිම දේශනාවක කිසිම තැනක සඳහන් කළා නැහැ. භාවනා කළා සෝතාපන්න වෙනවා කියලා. දැන් ගැටෙනවා කවුද? භාවනා කරන්න යන අය. අපි ගියා දවස් දෙකක් භාවනා කරන්න, තුනක් ගියා, සතිය ගියා, මාසෙ ගියා, මාස 6 භාවනා කළා. ඈ භාවනා කළා සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන්නේ දහම් අහලා. සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකේ සබ්බාසව සූත්‍රයේ දෙවනි සූත්‍රයේ කියවලා බලන්න ඕන මං කියන්නේ බොරුද? සියලු ආශ්‍රමයන් පහ කරගන්න ක්‍රමවේදී දේශනා කළා තියෙන උන්වහන්සේ. ඒකේ පළවෙනි දේ විදිහට දීලා තියෙන්නේ දස්සනේන පහතබ්බ. දහම් දර්ශනෙන් පහ කරගන්න ඕනේ කොටසක් තියෙනවා. අන්න ඒක පහ කරගත්තාම සෝතාපන්න වෙනවා. අන්න සෝතාපන්නය බිහි වුණා. දහම් දර්ශනේ. එතන දහම් දැකලා දහම් අහලා මනාකොට දහම් අහලා ඒ අහපු දහම තේරුණා නම් අන්න ඒක නා සෝතාපන්නයි. දැන් ඔබට පුළුවන් දෙයිලා මගෙන් අහන්න. මේ මං සෝතාපන්නද? ඇවිල්ලා අහනවා තමාරු. මං බණ අහනවා. මං සෝතාපන්නද දැන්? ඔබ හිතන්නකෝ ඔබ ගානක් කියලා දෙනවා ළමයෙකුට. ඔය ගාන කියලා දීලා ඉවරුණාම ඒ ළමයා ඔබ ගාවට ඇවිල්ලා අහනවා. සර් මට ගාන තේරුණාද සර්? දැන් ඔබට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? ඇයිෝදෝ මං කොහොමදන්නේ උඹට ගාන තේරුණාද කියලා? තව ගානක් හදලා බලන්න. ඒකත් පුළුවන් නම් ඒත් සෑහීමකටපත් වෙන්න එපා. තව ගණන් 10ක් 15ක් හදලා බලන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ඔබට තේරිලා. අපේ නෝනා කෙනෙක් මගෙන් එන ගමන් ගහනවා. මේ සෝතාපන්න ඵලය කියලා කියනකොට සාස්ත්‍රුන් වහන්සේ තව වචනයක් පාවිච්චි කරනවා. දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය. මොකද්ද මේ දහසක් නයින් ප්‍රතිමන්විත කියන්නේ කියලා? පින්වතුනි දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ දහසක් න්‍යායන්ගෙන් සමන්විත. දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. සෝතාපන්න ඵලයට පත් වෙන පුද්ගලයා, ඒ කියන්නේ අර ගාන හරියට තේරුම් ගත්ත පුද්ගලයාට මොන ගාන කොයි විදිහ කරකෝලා දුන්නත් මොකද කරන්න පුළුවන්? ඕන එකක් හදන්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ පින්වතුනි, අම්මෝ 1000 දේවල් තියෙනවා කරන්න කියලා. ඒකෙන් කියන්නේ හරියටම 1000යි කරන්න තියෙන්නේ කියලාද? දැන් අපි පැරණි වහරක් තියෙනවා නේද? අම්මෝ 1000 දේවල් හිතේ තියෙනවනේ කරන්න. ඒ කියන්නේ හරියටම ගණන 1000ද? නෑ, 1000 දේවල් කියලා කියන්නේ මොකක්ද? ගොඩක් දේවල්. මේ මං තප්පරෙන් එන්නම් ඈ. ඔය යන්න එපා, තප්පර ඉවරයි. එහෙම කියලා හරියනවද? නෑ, තප්පරෙන් එන්නම් කියන්නේ මොකද? ඒ ව්‍යංගාර්ථ. තප්පරෙන් එන්නම් කියේ මොකද? මම ඉක්මනට එන්නම් කියන එක. තත් කියන්නේ පිංගුදිනි මොහොතක්. පරය කියලා කියන්නේ මොහොතක් පරය යනවා. එහෙනම් තප්පරෙන් එන්නම්. ඒ කියන්නේ මොහොතක් ගත වෙනකොට එන්නම්. ඒක තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ මේ ටග් ගාලා එන්නම්, ක්වික්ලි එන්නම්. එහෙනම් 1000ක් දේවල් කියලා කියන්නේ ගොඩක් දේවල් කියන එක මිසක් හරියටම 1000ක් නෙමෙයි. එහෙනම් දහසක් ඥායින් ප්‍රතිමණ්ඩිතයි මේ සෝතාපන්න ඵලය. ඒ කියන්නේ මේ ධම්ම අවබෝධයට පත් වෙච්ච පුද්ගලයාට මොන ආකාරයකින් දෙයක් දුන්නත් ඒක තුලින් නිවන පෙන්වන්න පුළුවන්කම තියෙනවා. තමාරට දේශනා කරන්න පුළුවන් වේද බැරි වේද දන්නේ නැහැ. ඒක දේශනා ප්‍රාතිහාර්යයේ තියෙන පුත්තලෙන්ට වෙන්නේ. නමුත් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් මොන දේ තුලින්ද නිවන. කොස්ගෙඩියක් දීලා කිව්වොත් මේකෙන් නිවන් දකින විදිය කියහන් කියලා. ඒ පුද්ගලයාට පුළුවන් කොස්ගෙඩියෙන් නිවන් දකින විදිය කියන්න. ඒකයි දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි සෝතාපන්න ඵලෙ. ඔබට එකතු කරන්න කියලා දුන්නා වගේ වැඩ. ඔබගේ ගණන් ගුරුවරයා මේ ලෝකේ තියෙන ඔක්කොම ගණන් එකතු කරන්න කියලා දුන්නද? නැන්නේ. නේද? දෙකට එකක් එකතු කළාම 3යි. පහට 6ක් එකතු කළාම 11යි. ඔය වගේ පොඩි පොඩි ටිකක් කියලා දුන්නා. ওই ටික කියලා දීගෙන යනකොට ඔබට මොකද උනේ? ඔබ ඕක තේරුම් ගත්තා. නේද? ඔබ ඕක තේරුම් අරගෙන ඊට පස්සේ මොකද කරේ? ඕක හොඳට තේරුම් ගියාට පස්සේ ඔබ බැලුවා 5325ට 2475ක් එකතු කළා. හරිනේ. ඒකෙන් කිව්වා ඔබ හිතාගත්තා ඒකෙන් ආදම්බට එකතු කරන්න පුළුවන් කියලා? නෑ. තව ගානක් හදලා බැලුවා. තව එකක් හදලා බැලුවා. තව එකක් හදලා බැලුවා. දැන් දන්නවා. මං ගණන් 5ක් හැදුවා මට හදන්න පුළුවන්. දෙන්නකෝ මට ගානක් බලන්න. ඔන්න ගත්ත තව එකක් හැදුවා පුළුවන්. එහෙනම් දැන් 1000ක් ගණන් හදන්න පුළුවන් නේද ඔබට? එහෙනම් ඔබගේ ඥානයේ 1000ක් නයින් ප්‍රතිමන්විත නැද්ද? ගණිත ඥානේ ප්‍රතිමන්විතයි. එහෙනම් සෝතාපන්න ඵලය 1000ක් නයින් ප්‍රතිමන්විතයි. මොකක් සඳහාද? නිවන් දැකීම සඳහා. දැන් අවබෝධයිද? 1000ක් නයින් ප්‍රතිමන්විතයි කියන්නේ ඇයි කියලා? එහෙනම් පින්වතුනි 1000ක් ඥායන්ගෙන් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය දෙසන්න යන්නේ. දැන් මම කිව්වොත් එහෙම මෙහෙම. භාවනා කළා සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ඒක හරියට ගණන් පන්තියක් නැතුව ගණන් හදන්න පුළුවන් වෙනවා වගේ වැඩක්. කවදාකවත් ගණන් එකතු කරලා නැහැ ජීවිතේ. දැන් එයාට ගණන් ටිකක් දීලා යනවා ගුරුවරයා. දැන් ඌ මොකද කරන්නේ? දැන් පුළුවන් වේද ඌට හදන්න? හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. භාවනා කළා මේ වැඩේ කරගන්න එක්කෙනෙකුත් ඉන්නවා. කට්ටිය හිතන් ඉන්නේ ඒකේනා තමයි ඔක්කොම කියලා. කවුද ඒකේනා? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ නම් පින්වතුනි ඔය සියලු මාර්ගඵලයන් ලබන්නේ කොයි වෙලාවේද? භාවනාව තුලින් තමයි. මොකද උන්වහන්සේට කවුරුත් කියන්න කෙනෙක් නැහැ. තමන්ගේ හිතේම සෝතාපන්න ඵලයේ උපදින්න එකම එක කෙනාගේ පින්වතුනි මේ ලෝකේ ඉන්නේ ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. වෙන කිසිම කෙනෙක්ගේ හිතේ සෝතාපන්න ඵලයේ උපදින්නේ නැහැ. ඒක නා අහන්නම ඕනේ. තව හේතු කියන්නම්ම. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරේ ඉන්න බ්‍රහ්මයන්ට සෝතාපන්න නොවිච්ච කෙනෙක් නම් කවදාක්වත් එහෙ ඉන්නකල් සෝතාපන්න වෙන්න බෑ. ඇයි ඒ? අහන්න කනක් නැති හින්දා. මොකද ඒගොල්ලන්ට ශරීරයක් නැහැ. බොහොම සියුම් ස්වභාවයක් තියෙන. නමුත් මේ අපි කතා කරන ශරීරයක් නැහැ ඒගොල්ලන්ට. ඒක නිසා කවුරුත් කියන දේ ඇහෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්නෙක් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියොත් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඒකෙන් තේරෙන්නේ නැද්ද? තමන් තුල උපදින්න විදිහක් නැහැ කියලා ඒක. ඉතින් තමන් තුල උපදිනව නම් අරූපේ ඉන්න අයට පුළුවන් නේ කරගන්න. හැබැයි අරූපේ ඉන්න අයට පිටින් එනේ වහන්න බැරි වුණාට තමන්ගේ මනසේ තියෙනේව ගන්න පුළුවන්. මනායතනේ තියෙනවනේ වැඩනේ මනායතනේ. අනිත් ඒවා තමයි වැඩ නැත්තේ. එහෙනම් මනායතනේ වැඩ නම් මොකද වෙන්නේ? මනෙන් ඇද ඇද ගන්න ඔක්කොම. එහෙනම් සෝතාපන්න වෙලා හිටියා නම් දහසක් න්‍යායන් මනේ තියෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක ඇදලා ගන්නවා. අරහත්ත්වේ සාක්ෂාත් කරන්න පුළුවන්. හැබැයි සෝතාපන්න වෙලා නෙමෙයි නම් ගියේ. ඒක කරගන්න බෑ. එහෙනම් දැන් ඔබ පිළිගන්නවද භාවනා කළා සෝතාපන්න වෙන්න බැරි බව? ඉතින් සාහතුන් වහන්සේගේ වචන මේ කතා කරන්නේ. මම ඉතින් පොතක් ගෙනල්ලා ඔප්පු කරලා පෙන්නන්න තරම් මේ අනුකම්පාවක් නෑ ඔබ ගැන. සම්මාසම සූත්‍රයේ තියෙනවා කියලා බලන්න. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත මූල 50කේ දෙවෙනි සූත්‍රයේ තියෙයි. එහෙමත් කියන්න. එහෙනම් දැන් භාවනා කළා සෝතාපන්න වෙන්න බෑ. ඒක පිළිගත්තද? ඔබ මොකද දැන් මේවා පිළිගන්නේ නැත්නම් වැඩක් නැහැ නේද? ඉතින් මේ ගැඩේ කරගන්න බෑ. ඉතින් එහෙම පිළිගන්න බැරි අයට මොකද කරන්න තියෙන්නේ? භාවනා කරන්න. පුළුවන් තරමක් භාවනා කරන්න. හැබැයි ලෝකෙට එක දෙයක් කියන්න එපා. මම භාවනා කළා භාවනා කළා භාවනා කළා මට මුහුත් කරගන්න බැරි වුණා. ඒක නිසා නිවන නැහැ කියලා නම් කියන්න එපා. මේ කාලේ නිවන නැහැ කියන ඒ කතාව නම් කියන්න එපා. සිංහදෙනි ආනන්තදී මට්ටමේ මහා පාප කර්මයක් ඔය කතාව. තමන්ට කරගන්න බැරි වුණා කියලා දැන් කාලේ නිවන නැහැ කියලා කිව්වොත් කවුරු හරි ආනන්තරිය මට්ටමේ මහා පාප කර්මයක් කරන්නේ. මොකද කී දාහගේ නිවන වැහෙනවද බලන්න. අවබෝධයිද? හරි. දැන් එහෙනම් බලමු. භාවනාවෙන් පහ කරගන්න ඕනේ කොටසකුත් තියෙනවා. ඒ භාවනාවෙන් පහ කරගන්න ඕනේ කොටස පහ කරගන්න ඕනේ පිංවිසිනි සෝතාපන්න වුණාට පස්සේ. ඒ කියන්නේ අර ළමයා ගණිතයේ අති දක්ෂයෙක් වෙන්නේ කොහොමද? මුලින් ගණන් හදන න්‍යාය දැනගත්තා. ඊට පස්සේ ගණන් හදාගෙන යනවා. පිංගුසිනි ඔබ ඒ ලෙවල් වලට මැත් කළත් පොඩි කාලේ ඉගෙන ගත්ත එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඔය ටික නේද පිංගුසිනි ඒ ලෙවල් වලට ගියත් කරන්න තියෙන්නේ. එක එක ආකාරයෙන් එකතු වෙවි විවිධාකාර දේවල් හැදී එනවා. නමුත් මූලික ගණිත කර්ම හතර නේද අන්තිමට කරන්නේ හැමතිස්සෙම. හතර හෝ හය හෝ වර්ගමූල ගැනීම ආදී වශයෙන් ඔය ටික දේවල්නේ කරන්නේ. එනම් සෝතාපන්න ඵලයට පත් වුණ කෙනා එතනින් එහාට හදාගෙන යන එකට තමයි පිංගුදිනී භාවනාය පහතබ්බ කියලා කියන්නේ. දහම් ඇසුරු කිරීමෙන් භාවනා කරනවා කිව්වේ මොකද්ද? නිතර නිතර දහම මෙනෙහි කරනවා. නැතු ඔය පද කිය ඉන්න එකට නෙමෙයි. පද භාවනා කරනවා කියලා කියන්නේ පද කියනවට. පද ටිකක් කියනවා. දැන් මම පදත් කියන්නම්. සමහර අය කියන පද හැබැයි ඒවා කවුරු කියනවද කියලා මන් දන්නේ නැහැ. ඒකෙන් අර නෝට් එක ගහගන්න එහෙම එපා. මේ අහවල් තැන එහෙම කියනවා. එහෙනම් ඒගොල්ලන්ට තමයි මේ පහර ගහන්නේ කියලා. එහෙම හදාගන්න එපා. මොකද මම මට ඇහිලා තියෙනවා මිනිස්සු එහෙම කියනවා. ඒක නිසායි මම කියන්නේ. නැතු මේ කවුරු කියනවද කියලා මන් දන්නේ නැහැ. ටික දෙක තුනක් වැඩේ. ඉතින් කවුරු හරි බැරි හරි කියාරේ කියනවනේ. කෙස් ගඳයි. කෙස් කැතයි. කෙස් පිලිකුලයි. කෙස් මම නෙමෙයි. කෙස් මගේ නෙමෙයි. කෙස් මගේ ආත්මය නෙමෙයි. එහෙම කියනවද නැද්ද? කියනවා. දැන් මට කියන්න කෙස් ගඳද? කෙස් කැතද? ඒත් නෑ. ඉත බොරු නේ එහෙනම්. කෙස් ගඳත් නෑ. කාගේ කෙස් ගඳ? මස් නම් ගඳයි කිව්වේ. කෙස් කාගේද ගඳ? කෙස් ගඳත් නෑ. කෙස් කැතත් නෑ. කෙස් පිළිකුලත් නෑ. එහෙන මොනවද ඒ කියන්නේ? ඕව කරලා කොහොමද මේ උදේ නිවන් දකින්න හංගලනේ ඔය තියෙන්නේ. ඔය දෙයක් නෙමෙයි ගන්න. ඒක හරියට මොන වගේද දන්නවද? පුංචි පුතා. හරි දඟයා. ඒක මොකද කරන්නේ? පිහියක් අහුවෙච්ච ගමන් ඔය පිහිය අරගෙන එහෙට මෙහෙට වනලා හපා ගන්න පුළුවන්. ඒක නිසා ආච්චි අම්මා පුංචි පුතාට කියනවා මොකද්ද? පුතේ ඊය කක්කි අල්ලන්න එපා. මොකටද කියන්නේ? පිහියට. පිහියට කියනවා කක්කි කක්කි අල්ලන්න එපා. දැන් ඒ ළමයා කක්කි හින්දා අල්ලන්නේ. දවසක ඒ ළමයට ඉතුරුත් ආච්චි අම්මේ මම අර කක්කි අරගෙන ඇඟ පුරාම ගාගත්තා. ඌ ඉස්තිරිතල රයන් වෙනව නේද? ඇයි ඒ? කක්කි අරගෙන ඇඟ පුරා ගාගත්ත කියන්නේ කක්කි කියන්නේ මොකද්ද දැන් ඒක? පිහිය. පී අරගෙන මොකද කරන්නේ? ඇඟ පුරාම කපාගෙන. ඔය වගේ වැඩක් නේද වෙන්නේ? එහෙනම් බින්දුනේ මේ ගඳයි කැතයි පිළිකුලයි කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කිව්වේ නැහැනේ. එහෙනම් ඒවා කිය කිය හිතීම භාවනාව කියලා කියනවනම් නිවන් දකින්න පුළුවන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ. මේ දහම හරි ගම්බීරයි. ඒ ගම්බීර දහම තියෙනවා දේශනා කළා අපි ඔක්කොම අද මේ අවුරුදු 8 10 අතර දේශනා කරපු ධර්මකන්දියත් මේ අද දවසේ කියන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් අහන්න. මෙතන ඉන්නවා මේ ධර්මයේ මේ අසුරු කරන පිරිස. ඒ පිරිසෙන් අහන්න මොකද්ද ඔය කියලා මේ මහත්මයාගෙන් එහෙම අහන්න. මොකද්ද මේ මොකද්ද ඔය ලින්ක් එක ඒකත් අපිට දෙන්න අපි අහන්න කැමති අය. මං කියන්නේ කවදාකවත් මේව අහන්න කියලා මේ බල කරන්න කාටවත් අයිතියක් නැහැනේ. අව නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අහන්න. හැබැයි පිංගුතුනි සාදුනාද දෙන්න අවශ්‍යයි ඉන්නවා නම් අහන්න එපා. මොකද ඒ අයට මේ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. ඒ අයට තියෙන්නේ මොකද්ද? ඔය මලපහන පූජා කරලා ප්‍රාර්ථනාවක් කරන්න. අනේ ඊළඟ අත්බැවීමත් මට නිවන් දකින්න හේතු වාසනා වෙන මට්ටමක උප්පත්තියක් ලැබලා දෙන්න කියලා. හැබැයි Tamante හිතෙනවා නම් මට නිවන් දකින්න පුළුවන් මට වීරිය තියෙනවා කියලා අන්නේ අය අහන්න පුළුවන් තරම්. අහනකොට පිංගුතුනි ගැළවිලා යයි ඒකාන්තයෙන්. ගැලවිලා ගිහිල්ලා ඔබ අත උස්සයි පැවිද්ද සඳහා. අනේ එදාට අපි ඉන්න ඔබට පිටට. හැබැයි වීර්යවන්තයන්ට විතරයි. අර කොල්ලෝ කියන හාල් පාරුවන්ට එහෙම නෙමෙයි. වීර්යවන්තයන්ට. මහා වීරයෙක්ින් එන්න ඕනේ. පිරිමි ගෑනු ප්‍රශ්නයක් නැහැ. වයස ප්‍රශ්නයක් නැහැ. වීර්යවන්ත වෙන්න ඕනේ. උරතල් වෙන්න බෑ එතනයි. අනේ මට බෑ වගේ අද. එහෙම ඒව නැහැ. මහා වීරයක් අරගෙන ඒ දේ කරන්න ඕනේ. ඇයි ළණගාරිකව ඉඳලා බලන්න පුළුවන්ද කියලා කරගන්න. පුළුවන් නම් ඇවිදින්න. සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ පතන්න. නැත්නම් තමන්ගේ වැඩ කටයුත්ත කරගෙන ඉවර කරගන්න. මේ ගෝරතර සංසාරේ නිදහස් වෙන්න. අපිට පිස්සු වැදිලා යනවා නෙමෙයි තින්ගත. අමාරු අපි ඔබටත් වඩා බොහොම හරි හම්බ ගන්න මිනිසක් වෙන්න පුළුවන්. අපිටත් වඩා හරි හම්බ ගන්න මිනිස් යනවා. ඉගෙනීමෙන් බාධාවක් වෙලා නැහැ කාටවත්. ඉගෙන ගත්ත මිනිස්සු ඔක්කොම. සාමාන්‍යයෙන් මේ රටකට ඉන්නේ නැහැ නේ ඉගෙන ගත්ත නැති මිනිස්සු. දැන් එහෙනම්. පද කියක ඉඳලා හරියන්නේ නැහැ නේ නිවන් දකින්නේ. හරියට වචන තේරුම් ගන්න. ඔය අසුබේ කියලා කියනවා. මොකද්ද අසුබේ? මේ ශරීරයේ අසුබයක් ගැන කතා කළා නේද සාහතුරුණාද? මොකද්ද පින්වතුනි ශරීරයේ තියෙන අසුබේ කියලා කතා කළේ? ඈ? බුදුහාඳුර කිව්වද? ඊයා. මේකේ තියෙනවා කෙස්. ඊයා. ඈක්ක. මේකේ තියෙනවල්ලේ ඊයා. ඈක්ක. එහෙමද පින්වතුනි දේශනාවේ කළාදී? මොකද හේතු පිළිකුලයි කියලා කියපු ගමන් පෘථග්ජන ඔළුවට වැටෙන්නේ මොකද්ද? ඇයියා කියන එක තමයි ඔළුවට වැටෙන්නේ. පිළිකුලයි කියපු ගම. නව සාස්ත්‍රුන් වහන්සේ නම් ඔය පිළිකුල් භාවනාව කියලා එකක් දේශනා කළා නැහැ. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙන අසුභය බලන්න කියලා. උන්වහන්සේ උදාහරණෙකුත් කියලා තියෙනවා. ඔය අසුභ භාවනාව කොහෙද තියෙන්නේ? සතර සතිපට්ඨානයේ කාය අනුපස්සනාවේ අසුභ භාවනාව තියෙනවා. ඒකේ උන්වහන්සේ කොහොමද දේශනා කළා තියෙන්නේ කියලා හොඳට හොයලා බලන්න. සතර සතිපට්ඨානේ කියවලා බලන්න. දීගනිකායේ තියෙන පොත. අසුභේ වඩන නැහැටි. අසුභේ වඩන්න කියලා කිව්වේ. අසුභ කියලා කියන්නේ සුභ කියලා කියන්නේ පින්වතුනි භවයට සුදුසුයි කියන එක. සුභයි කියලා කියන්නේ. භවයක් සඳහා අසුදුසුයි. දැන් දරුව සුභයිද නැද්ද? සාමාන්‍ය මිනිස්සේ බැලුවොත් එම දරුව සුභයි. ඇයි ඒ? අනේ ඒක නේ අනේ පුතේ උපදින වාරයක් ගන්න උඹ මගේම පුතා වයන් කියලා කියන්නේ මොකද්ද? ඈ අනේ මේ භවයට සුදුසු දරුවෙක් මේ. ඒ කියන්නේ මම මේ දරුවා නිසා භවෙන් භවයට ගියක් කමන්නේ. ඔහොම නේද ඔය කයටත් හිතාගෙන ඉන්නේ. අනේ උපදින වාරයක් ගන්න මට මනුස්සකය මේ කය මේක මේ වගේම කයක් ලැබෙන්නේ. මේ වගේ කයක්ම ලැබෙන්නේ කියලා නේද හිතාගෙන ඉන්නේ. මේක සුබ නෑ. භවයකට සුදුසු නෑ. මේකෙන් ඊළඟ භවයට යන්න මේ උප්පත්ති භව විතරක් නෙමෙයි. කර්ම භවත් තියෙනවනේ. ඒ මොහොතේ හදන භව තියෙනවනේ. ඒ මොහොතේ හදන භවකටවත් මේක සුදුසු නෑ. අන්න ඒහෙන් අසුබයි කිව්වා. අසුබේ බලන්න කිව්වේ කොහොමද? අසුබේ බලන්න කියලා කිව්වේ පින්වතුනි දෙපැත්ත කට ගැට ගහපු මල්ලක. ගැටේ ලෙහෙලා ධාන්‍ය මල්ලක. උන්වහන්සේ කිව්වා දෙපැත්ත කට ගැට ගහපු අසුචි මල්ලක කියලා. දැන් ඔය අර ඊයක් හැතයි ජරාව ඊයා කිය කී ඉන්න කිව්වනම් එහෙම උන්වහන්සේ කියන්නේ මොකද්ද? මහණෙනි දෙපැත්ත කැට ගහපු අසූචි මල්ලක් තියෙනවා. ඇස්සටි පුරුෂයෙක් ඇවිදින්න. ඔය ධාන්නේ ඔය අසූචි මල්ල ලෙහෙලා වෙන් කරනවා. ඉමේ බලු බෙටි. මේ තියෙන්නේ බලු බෙටි. මේ තියෙන්නේ ගොම් බෙටි. මේ තියෙන්නේ එළු බෙටි. මේ තියෙන්නේ මිනිස් බෙටි. ආදි වශයෙන් වෙන් කරනවා කියලා කියන්න තිබුණා නේද? උදාහරණයට උන්වහන්සේ දුන්නේ මොකද්ද? දෙපැත්ත කට ගැට ගහපු ධාන්‍ය මල්ලක කට ලෙහෙලා ඉමේ වීහි ඉමේ මාවි ඉමේ වීහි ඉමේ මුංගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති මේ මුං මේ මෑ මේ වී මේ තල මේ මෙනේරි ආදි වශයෙන් වෙන් කරලා බලන්න. තල දැකලා ඊය කියන්නේ හිතෙන්නේ කාටද? එහෙනම් ඕකෙන් තේරෙන්නේ නැද්ද වින්දුනේ වැරදිලා කියලා? වැරදිච්ච බවක් තේරෙන්නේ නැද්ද? කෙස් කටයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කිව්වා. වැරදිලා කියලා තේරෙන්නේ නැද්ද? තේරිලා නැත්තම් ඉතින් මට කරන්නේ නැද්ද? සාතුරුන් වහන්සේ වින්දුනේ යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් උත්තර දෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ උදාහරණයක් දෙන්නේ ඒකට ඒකාන්තයෙන්ම ලෝකේ එකම ගැළපෙන උදාහරණයක් අන්න ඒක නිසා. එහෙනම් ආයේ ඒක ගැන කතා කර දෙකක් ඉතුරු වෙලා නැහැ. ඔය පිළිකුලයි පිළිකුලයි කියන්න කිව්වනම් එහෙම. ගඳයි කැතයි කියන්න කිව්වනම් එහෙම. උන්වහන්සේ ගණීද තලමුම් මෙනේරි. උන්වහන්සේ ගන්නේ මොකද්ද එහෙනම්? බලු බෙටි හරබ් බෙටි ඒ කාලේ තිබුණ නැද්ද ඒවා? තිබුණේ. එහෙනම් උන්වහන්සේ අර විදියට ගත්තේයි. ඒක මේ පිළිකුලයි පිළිකුලයි කියලා බලන්න දෙයක් එතන නැහැ. උන්වහන්සේ කිව්වේ පිඟුතුනි වෙන් කළා බලන්න. ඔය එකක් විදිහට තියෙනකොටනේ ගෙදර ගේන්න ආසාවෙන් ගෙදර ගෙනාවේ කසාද බැඳගෙන. ඔක වෙන් කළා තිබුණා නะ. එතන හරි ආසාවෙන් කොල්ලෙක් යනවා කසාද බඳින්න. ඊයරවසේ කෙල්ලගේ ගෙදර කෙල්ලගේ තාත්තා කියනවා පුතේ අපේ දුව බලන්න දාවේ පුතේ. ආන් අර කාමරේ අට සැකිලි දිනවා ගනි. අර එහා කාමරේ හංකඩිය දිනන එකත් ගනි. දැන් ඔය අට සැකිලි හංගනේට දාපන් ගන්නට. තල අන්නර ලේ ටික දාපන් ඕකට. අර මස් ටික දාපන් ඕකට. ඈ අර බඩදිව ඇදලා දාපන්. අර හර පෙදහල්ල හයි කරහන්. අර වහු ගඩුව හයි කරහන්. අර හැරව ටික තියෙන අන්නේ ටික තැන් තැන් වලට දාපන්. අන්න අර කක්ක ටිකක් තියෙන ඒ ටිකත් ඔබහන් ඕක ඇතුළට. අර බඩවැල ඇදලා ඇදලා ඇදලා ඇදලා ගාන්න උතල දාපන්. ආ දැන් ඔය පිට දිගේ වහගෙන වරේ. ආ දැන් කෙස් ටික හයි කරපන්. තත් ටික හයි කරපන්. නියපොතු ටික හයි කරපන්. ලොන් ටික හයි කරපන්. හා ඔන්න පුතේ මගේ දුව. දැන් අරන් ඵලයන්. අර යයිද? අර කොල්ල අරන් යයිද? දිව්‍යාංගනාවක වේශයක් ආවත් දැන් අරකට අරන් යයිද? නෑ. හැබැයි මුලින් අරන් යන්න හිතාගෙන ආවේ ඇයි? සුභයි කියලා දැනුණා. අනේ මේකත් එක්ක මට යන්න තියෙනවා නං. භවයේ කියන්නේ පිංගුතුනි ඒ මොහොතේ සැරිසරන වටනේ. භව භව භව භව. ඒ මොහොතේ හදනවා භව. දැන් ඒ ළමයාත් එක්ක සැරිසරන්න ආසාවක් ආවේ ඇයි? මේක එකක් විදිහට දැකපු හින්දා. සාතුරුන් වහන්සේ කිව්වා එකක් විදිහට දැකපු එක වෙන් වෙන් විදිහට බල්ල බලහංගු ඕක මේයිද කියලා. අන්න අසුභේ. අර සුභ විදිහට පේන එක අසුභ විදිහට බලන්න කිව්වා. අසුභ වෙන්න නම් වෙන් කළා බලන්න කිව්වා. ඕකේ ජරාවෙය කියලා බලන්න දෙයක් කිව්වේ නේ උන්වහන්සේ. තින්ගොතනි ඊයා කියලා කියපු කෙනාට නිවන් දකින්න බෑ. ඇයි ඒ? ඊයා කියන්නේ ගැටුණාම. ෂෝක් කියන්නේ මොකද්ද? එයාටත් නිවන් දකින්න බෑ. එයා මොකද්ද ඒ කියන්නේ? ඇලුණා. ඇල්ලේ ඉමේ හිටියත් ගැට්ටේ මේ හිටියත් වැටිලා විනාශ වෙනවා. එන ඇලීම් ගැටීම් දෙකම දුරු කරන ඇලීම් ගැටීමයි මුලාවයි තුනම දුරු කර ගන්න ඕනේ නිවන් දකින්න. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඔන්න ඔච්චරයි ඔබට ඕනේ. එහෙනම් දැන් ඔබට තේරුනේ නැද්ද තියෙන්නේ වැරදිලා කියලා? දැන් මගේ බණද මේ කියන්නේ? එහෙනම් දැන් මගේ නම ගහලා හරියනවද? මගේ ෆොටෝ දාලා හරියනවද? නෑ. ඒකයි මගේ ෆොටෝ දාන්නේ නැද්ද? මගේ නම ගහන්නේ නැද්ද? මේ සාස්ත්‍රුන් වහන්සේගේ මහා සාර ධර්මයේ කතා කරන්නේ. උන්වහන්සේටම හිමි, උන්වහන්සේටම සියලු ගරුත්වය. මෙතන අද කවුරු හරි සෝතාපන්න ඵලයට පත් වුණොත්, එක්කෙනෙක් නෙමෙයි 10 දෙනෙක් හරි සෝතාපන්න ඵලයට පත් වුණොත්, ඒ සියලු ගරුත්වය හිමි වෙන්නේ මට එහෙම නෙමෙයි. ඒ සියලු ගරුත්වය සාස්ත්‍රුන් වහන්සේට හිමි. මට මේ ශාසනේ තුන් සිවුරයි පාත්‍රයේ හිමුණාම හොඳටම ඇති. මේ ශාසනේ මට වෙන කිසි දෙයක් හිමි වෙන්න අවශ්‍යතාවයක් නැහැ සාසනික දේවල් වලින්. මගේ වැඩේ කරගන්නයි ඕනේ. ඇයි අපි සැරිසරන්නේ? ඔන්න දැන් එනවා. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. දැන් මේකට බාධා කරගන්න නම් එපා. හොඳම හරිය කරගත්තොත් තමයි. ඇයි අපි සැරිසරන්නේ සසරේ? හරි. දැන් මම ඔන්න දැන් තව එක දෙයක් කියනවා. ළමයි එක්ක මම තරහ නැහැ. නැත්තම් අවුරුදු ටික එකක් දාගත්තොත් එහෙම මූ ළමයි එක්ක තරහයි. අන්න එහෙම එහෙම හිතාගත්තොත් එහෙම. එහෙම එකක් නැහැ. මම ළමයින්ට උගන්වන ගුරුවරයෙක්. මං තරම් ළමයින්ට ආදරයකින් තවත් නැතුව ඇති. ළමයින් මට තරම් ආදරේ තවත් ගුරුවරයෙක් නැතුව ඇති. අහල බලන්න ලන්ඩනේ. මම ළමයි එක්ක තරහ නැහැ. නමුත් මම උදාහරණ උපමා ගන්නවා ළමයි ගැන. ඒකෙන් කියන්නේ මම ළමයි හදනවට විරුද්ධයිවත් ළමයි එක්ක තරහයිවත් නෙමෙයි. ඔබ වැඩිපුරම ඇලිලා තියෙන්නේ කාටද? ළමයින්ට. එතකොට ඔබට හොඳටම තේරෙනවා මේ කියන ඒවා. ඔබ හොඳටම ඇලිලා තියෙන්නේ දරුවන්ට හින්දා. දරුවෙකුට අසනීප වුණොත් මේගේ විකුණලා දරුවාට ප්‍රතිකාර කරනවද නැද්ද? කරනවා. මේගේ පැත්තක් කඩා වැහනොත් ළමයෙක් විකුණලා ඒක හදනවද? එහෙනම් දැන් වැඩිපුරම ඇලිලා තියෙන්නේ කාටද? කාටද ඇලිලා තියෙන්නේ? දරුවන්ට. ඒක නිසා මම මේ හොඳටම ඇලිච් එකකින් උදාහරණයක් ගත්තොත් ඔබට හොඳට තේරෙයි නේද මම මේ කියන එක? අන්න ඒක නිසා දරුවෝ ආදිවාසී පුරුෂයා බිරිඳ ආදිවාසෙන් දේවල් අරගෙන මම උපමාවට කියනවා. ඒකෙන් කියන්නේ මං ස්වාමි පුරුෂයොත් එක්ක තරහයි, බිරිඳ අවුරුත් එක්ක තරහයි, අම්මලත් එක්ක තරහයි, තාත්තලත් එක්ක තරහයි, එහෙම එකක් නෙමෙයි. මේවත් කියන්න ඕනේ පිංගුදුනි නැත්තම් බණ අහනවා. මෙතන නැතුව ඇති. තවද අද ලෝකේ ඉන්න දාස් ගානක් පිරිඳ බණ අහනවානේ. ඕක රෙකෝඩ් වෙනවා, ඕක YouTube එකටත් යනවානේ. ඊට පස්සෙත් බණ අහනවා. නිහීනෙව බණ අහනවා. අහන්නේ මොකටද? වැරදි හොයන්නේ. මූට කොච්චර කළත් පහර ගහන්න බෑනේ. ගහන්න පහරක් හොයන්න ඕනේ, අහන්න ඕනේ බණ ටික. කැල කැල කැල කැල කැල කැල හොයා ගන්න මොකක් හරි එකක්. මොකද හොයාගන්නේ? ආ ළමයි හදන්න එපා කියනවා. ඒ කියන්නේ ඌ අර අහපු ටිකෙන් උට තේරිලා තියෙන එකම එක දෙයයි මොකද්ද? ළමයි හදන්න එපා කිව්වා කියලා. ඒකයි මම මේ දේවල් කියන්නේ, මේ ඔබට නෙමෙයි. මොකද මම මෙතන බණ කියන්නේ ඔබට විතරක් නෙමෙයි, දහස් ගාණක් පිරිස මෙතනින් බණ අහනවා දැන්. සහ ඉස්සරහට ලක්ෂ ගාණක් පිරිස අහයි. ඉතින් ඔය හැම කෙනාම ගැටෙන්නේ නැති වෙන කතා කරන්න ඕනේ නේ. ඒක නිසායි එහෙම කියන්නේ. ඒක නිසා අපි විවිධ උපමා ගනි. දැන් මට ඔබ කියන්න. ඔබ දරුවෙක් හදන්න තීරණය කළේ ඔබ ආස කරන විදිහට දරුවෙක් ලැබෙයි කියලා හිතන් හිටින්ද නේද? තව ටිකක් තේරුම් කරන්නම්කෝ. මම මේ පෙන්වන්න යන්නේ ඔබ භවයේ සැරිසරන්නේ ඇයි කියලා. මොකද ලෙඩේ තේරුම් ගන්න එපා කලින්. බේත් බොන්න කලින් ලෙඩක් තියෙන බව තේරුම් ගන්න එපා. ඒකෙන් කිව්වේ දුක තේරුම් ගන්න ඕනේ මුලින්, දුකට හේතුව හොයන්න ඉස්සෙල්ලා. එහෙනම් ඉස්සෙල්ලා ලෙඩේ තේරුම් ගන්නකො මොකද්ද ලෙඩේ කියලා? භවයේ සැරිසරන්නේ ඇයි කියලා ඔන්න හොඳට අවබෝධ කරගන්න පුළුවන් මේකෙන්. දැන් මට කියන්න, ඔබ දරුවෙක් හදන්න තීරණය කළා. අපි හිතමුකෝ දෙවියන් වහන්සේ දෙවියෝ කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා මේ ලෝකේ. දෙවි කෙනෙක් කවුරු හරි ඉන්නවා මහ බලයක් තියෙන කියලා. අන්න එයා ගාවට ගිහිල්ලා කියනවා අපි දරුවෙක් හදන්න හදන්නේ. අපිට දරුවෙක් දෙනවද? හා දෙන්නම්. උඹලට දෙන්නම් දරුවෙක්. හැබැයි උගේ කට තියෙන්නේ නහයට උඩින්. උට එක ඇහැයි තියෙන්නේ. කන් දෙක දිගයි, දණිත් දෙකේ ගෑවෙන්න. එක කකුලක් කොරයි. එක අතක් විතරයි උඩ තියෙන්නේ. අන්න යා ලෑස්ති ඔබ වෙනුවෙන්. දැන් ඔබට ඒ දරුවව ඕනද? කියන්නේ ඔබට ඒ දරුවව ඕනද? නෑ. එහෙනම් දැන් ඔබ දරුවා හදනකොට ඔබ දැනගෙන හිටියද ඔබට එන්නේ ඔය දැන් ඇවිල්ලා ඉන්න දරුවමයි කියලා? ඒත් නෑ නේද? එතකොට ඔබ හැදුවා නේද? හැදුවේ මොකක් හින්දාද? හිතේ තියෙන දරුවා ලැබෙයි කියලා හිතාගෙන නේද? ඔය හිතේ තියෙන දරුවත් කොහොමද හැදුනේ? ගියා යාළුවෙගේ ගෙදර. එක්ක කසාද බඳින්න කලින් හරි, කසාද බැන්දට පස්සේ හරි ජෝඩුවත් එක්ක ගියා යාළුවෙගේ ගෙදර. අනේ හුරතලේට කොළු පැට්ටෙක් එනවා, දැන් උඩ පැන පැන එනවා. ලස්සනට ඇඳලා පියර දාලා සෙන් ගහලා හරි සුවඳයි. මේ පැනගෙන එනවා. ඉතින් දැක්කහම අනේ ඔන්න හිතුණා. දැන් ඒකව තමයි ඔළුවේ බැහැගත්තේ. ඕකට කියනවා උපාදාන කියලා. ගැඹුරු දහම් දේශනා කරලා තියෙනවා බින්දේ. ඒව අහන්න අද මම ගැඹුරු දහම් කතා කරන්න ගියොත් මූලිකව ඉන්න අයට හරි පාඩුවක් එනවා. අපරාදෙනේ. තේරෙන්නේ නැතුව යන ඔක්කොම. ඒ නිසා ක්‍රමයෙන් ටිකක් උස්සලා දෙන්න. මම ඇත්තටම ආවේ රස්නේ දීලා. සෝතාපන්න ඵලයේ අභියස කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පිංගදුනි, ඒ ඉස්සරහා ඉඳගෙන බණ අහන වෙලාවට ඒ කෙනාගේ ඵලය පූර්ණේ වෙන්න හේතුවක් වෙන්න පුළුවන් ඒකයි. ඒ මොකද හේතුව? මෙතන ඉන්න අය මගේ ඉස්සරහට අපේ ඉස්සරහට ඇවිදලා ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. ඔක්කොම ශ්‍රවණය කළා තියෙන අන්තර්ජාලය හරහා. හැබැයි ඒකෙන් දෙයක් වෙන්නේ නැහැ කියනවා නෙමෙයි. නමුත් ගින්නක් ළඟ ඉන්න අයට දැනෙන රස්නේ. ගොඩාක් ඈත ඉන්න අයට දැනෙන්නේ නැහැ. එච්චර රස්නයක්. හැබැයි රස්නේ දැනෙනවා. මුළු තුල්ලුවකටම මේ රස්නේ විහිදෙනවා. ඒකයි කිව්වේ අදිස්ථාන කරන්න කියලා. ධර්මය අහලා තියෙන අය විශේෂයෙන්ම අදිස්ථාන කරන්න. මේ මොහොතේමම සෝතාපන්න වෙනවමයි කියලා. නැත්තම් එතනින් එහාට මේක පූර්ණේ කරගන්නවමයි කියලා. අදිස්ථාන කරගෙන යන්න. එතකොට අර දරුව උඩ තැන පැන එනකොට ආස හිතුණා, උපාදාන වුණා. ඕක තමයි දැන් හිතේ දුවන්නේ. දැන් දෙන්න දෙනවල්ල කතා වෙනවා. අපි දරුවෙක් හදමු. දැන් දෙන්නගේ මොළුවල ඉන්නේ කවුද? අර දරුවා. දැන් හිතාගෙන ඉන්නේ අර දරුව හම්බුවේ කියලා. ඒක නිසායි හැදුවේ. අර දරුව හම්බුවේ කියලා හිතාගෙන හිටියේ. ඒක නිසායි හැදුවේ. හැබැයි හිතාගෙන හිටියා නම් එහෙම මේ ලෝකේ ඉන්න ඔක්කොම ළමයි අංගවිකල නම් ඔබ දරුව හදයිද? හොඳට බලන්න තියෙන මේ මේකම ඔප්පු කරන්න යන්නේ ඔබ සසරේ සැරිසරන්න හේතුව. මේ ලෝකේ ඉන්න ඔක්කොම ළමයි අංගවිකලයි නම් ඔබ ළමයි හදයිද? මේ ලෝකේ ඉන්න ඔක්කොම ළමයි අම්මව අකාලේ ගහලා මරනවා නම් ඔබ ළමයි හදයිද? නෑ. මේ ලෝකේ ඉන්න ඔක්කොම ළමයි ගංජා ගහන්න කුඩු ගහන්න මෙලඹෙනවා නම් ළමයි හදයිද? නෑ. ඔබ ළමයා හදනකොට ගංජාකාරයෙක් ගැන හිතලා ළමයි හදුවද? ඔබ හිතුවේ මොකද්ද? අර කවුරු හරි දැකපු ලස්සනම ඊළඟට හුරතල්ම ඊළඟට ගුණ යහපත්ම ඔය ඔක්කොම ටික දාලා හදාගත්ත එක්කෙනෙක්ව හිතේ. එයා හැදේ කියලා හිතාගෙන තමයි කලේ. නමුත් ඉංගතුනි ඇත්තම කියන්න හිතාගෙන හිටියේ දරුවමද ඔය හම්බුනේ? නෑ. ඒක වෙන්න විදිහක් ඇත්තෙම නෑ. හිතාගෙනම හිටිය දරුවව මේ ලෝකෙට බිහි වෙනවා කියලා එකක් වෙන්න විදිහක් නෑ මේ ලෝකේ. ඔන්න ඕක තමයි පිංගුතුනි සසරේ සැරිසරන්න හේතුව. දෙයක් හිතා ගන්නවා. ඒ හිතාගත්ත දේ වෙයි කියලා හිතාගෙන ඒ දේවල් කරනවා, ඒ දේවල් වලට ඇලෙනවා. මම කැමති විදිහට දේවල් වෙයි කියලා හිත හිතා මේ ලෝකේ යනවා. කාර් එකක් ගත්තේයි. ඔබගේ හිතේ කැමති විදිහට දේවල් වෙයි කියලා හිතලා නේද? හැප්පෙයි කියලා හිතලා ගත්තද කාර්? කැඩෙයි කියලා හිතලා ගත්තද කාර්? නැහැ. හිතේ තියෙන විදිහට වෙයි කියලා ගත්තා. මගේ කැමැත්තට මේ ලෝකේ තියනවා කියලා හිතාගෙන ඉන්න හින්දා තමයි මේ සත්වයා සසරේ සැරිසරන්නේ. මගේ කැමැත්තට තියනවා. මම කැමති විදිහටම වෙනවා. ඔන්න ඕක තමයි පිංගුතනේ සසරේ සැරිසරන්න හේතුව. අස්තිරකම නෙමෙයි, ස්ථිරකම නෙමෙයි සසරේ සැරිසරන්න හේතුව. දැන් ඔබ දරුවෙක් හදනකොට ඔබ දැනන් හිටියේ නැද්ද ඔය දරුවා මැරෙනවා කියලා කවදාද? කවදාද? අවුරුදු 80ක් ගිහිල්ලා නේ මරණ බව දන්නේ නැද්ද? ඉතින් එහෙනම් අස්තිරයි නන් නොහද ඉන්නේ. එහෙනම් අස්තිරකම බාධාවක් වුණාද ඒකට? නෑ. හැබැයි ඔබ දැනගෙන හිටියා නම් ඔබගේ හිතේ ඉන්න දරුවා ඒකාන්තයෙන්ම හැදෙන්නේ නැහැ කියලා. හදයිද? හදයිද? නෑ. එහෙනම් පිංගුතුනි සසරේ සැරිසරන්න හේතුවක් තියෙනවා. ඒ සසරේ සැරිසර සසර කියන්නේ මොකද්ද දැන්? දැන් සසර කියලා කිව්වහම පිංගුතුනි මේ පහුගිය ටික සසර නෙමෙයිද? ඉස්සරහ ටික සසර නෙමෙයිද? එහෙනම් මේ ටික සසර නෙමෙයිද? 1945 හරි ඔබ ඉපදුනා නම් දැන් 2017 වෙනකම් මේ ගත කරන ටිකත් සසර නෙමෙයිද? ඒ ටිකත් සසර තමයි. එහෙනම් ඒකේ සැරිසරණ එක නෙමෙයිද කරන්නේ? 1950 ඉඳලා දැන් සැරිසරුවේ නැද්ද ඔබ? සැරිසරුවා. එහෙනම් මේ සැරිසරාගෙන යන්නේ. එහෙනම් මේ ගත වෙන මොහොතත් සසරේ සැරිසරනවා තමයි. සසර කියන්නේ ඉස්සරහටයි පස්සටයි දාගන්න එපා. මේකත් සසර තමයි. එතකොට දරුවෙක් මේ ලෝකෙට ගේනාව හේතුව තමයි පිංගුදිනී ඔබ හිතාගත්ත ඔබ හිතන විදිහට මේව සිද්ධ වෙනවා කියලා. ඕක තමයි හැම කෙනාගේම හිතේ. මං කැමති විදිහට දේවල් වෙනවා. ඒක නිසා අපි ඔය කරමු. බය නැතුව කරනවානේ. දැන් ඔබ කියනවා මං හෙට යනවා පන්සල්. මං හෙට පන්සල් යනවා කියලා කියනවා. ඕකෙන් ඔබගේ කැමැත්ත පවත්වන්නද තමන්ගේ ජීවිතේ? දැන් ඔබ හරියට කිව්වේ මොකද්ද? මං හෙට දවල් වෙනකන් ජීවත් වෙනවා කියලාද? දැන් ඔබගේ ජීවිතේ ඔබ වශයෙන් පවත්වන්න පුළුවන්ද? පිංගුතුනි ඔබගේ ජීවිතේ ඔබ වශයෙන් පවත්වන්න පුළුවන් නම් මේ ලෝකෙ ඉන්න එකෙක්වත් මැරෙයිද? මේ ලෝකෙ ඉන්න එකම එක කෙනෙක්වත් මැරෙයිද? නෑ. එහෙනම් ජීවිතේ ඔබ වශයෙන් පවත්වන්න බෑනේ. මේක යට ඉන්න මේ මහත්ය මේක කඩාවැල්ලම අලුත් එහෙමද? දැන් එපා කියන්නද? මැරෙන්න එපා කියලා කියන්නද? කොලේක ලියලා තියෙන දණේ අදනම් මැරෙන්න එපා කියලා. මේ අපි මෝටරේ වල එනවා, අහස් යානා වල එනවා. ඕක කඩා වැටෙන මොකද වෙන්නේ? එපා කියන්නද කඩා වැටෙන මගදී? වච්චි වච්චි වච්චි කියලා කියන්නද? ටයිම් අවුට් ටයිම් අවුට් කියලා කියන නවත්තන්නද ටයිම් එක? වැහැලා ඉවරයි චොප්ප වෙලා යනවා, එක්ක ගුඩු වෙලා යනවා. එතන ඔබ හොඳටම දන්නව නේද තියෙනදී ඔබගේ මරණය කොයි මොහොතේ හරි මේ දැන් හරි ඊළඟ මොහොතේ හරි ඊළඟ හෙට දවසේ හරි කොයි දවසක වෙන්න පුළුවන් කියලා. එතන ඔබ හොඳටම දන්නව නේද ඔබගේ මරණය ඔබ වශයෙන් පවත්වන්න බෑ කියලා. ඒවට කියනව නේද මම හෙට එන්න කියලා. හෙට දවසක් ගැන හිතන්නේ ඇයි අපි? අපි හැමතිස්සෙම හිතන් ඉන්නවා පිංගතරි අපිට කැමති විදිහට දේවල් වෙනවා කියලා. අපි කසාද බඳින්නේ ඇයි? අපි හිතන් ඉන්නවා අපිට කැමති විදිහට දේවල් වෙනවා කියලා. ඉස්සෙල්ල හිතේ හදා ගන්නවා. ඒ හදාගෙන ඉවර වෙලා ඒක වෙයි කියන බලාපොරොත්තුෙන් යනවා ඉස්සරහට. ඔන්න ඔහුම තමයි සසරේ සැරිසරන්නේ. මිසක් ස්ථිර හින්දා නෙමෙයි. සසර ස්ථිර හින්දා සැරිසරනවා නෙමෙයි. ඕනේ ගොඩෙන් දන්නවා අස්ථිරයි කියලා. ඒක අහන්න දෙයක් තියෙනවද කාගෙන්ද? බුදු කෙනෙක්ම කියන්නවද අස්ථිරයි කියලා? ඇයි බුදුහාඳුරෝ බිහි වෙන්න කලින් මිනිස්සු මැරුණ නැද්ද ලෝකේ? මැරුණානේ? උන්වහන්සේ සතර පරිනිබිද දැකලානේ මේ බිහි කෙනෙක්ම ගියේ. එහෙනම් බුදුහාඳුරන්ට කලින් ඉඳලා මිනිස්සු මැරුණා. එහෙනම් මිනිස්සු දැනගෙන හිටියේ අස්ථිරයි කියලා. හැබැයි දැනගෙන හිටියේ නැති දේ මොකද්ද? තමන්ගේ කැමැත්තට මේ ලෝකෙ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒක දැනගෙන හිටියේ නැහැ. දැනන් හිටියේ මොකද්ද? මගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ. පාඩම් කළා ළමයි කියනවා මොකද්ද? විභාගේ පාස් වුණාම කියනවා මගේ කැමැත්තට වුණා. දේවල්. පින්වතුනි මේ ලෝකෙ කිසි දෙයක් මගේ කැමැත්තට වෙනව නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න ඕක තමයි මේ ලෝකේ තියෙන න්‍යාය ධර්මය. සාර දහම මේක තේරුම් ගන්න හොඳට. මේක තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ න්‍යාය ධර්මය. හේතුන්ගෙන් දේවල් හැදෙන්නේ. හේතු නැති වුනහම වෙනසෙනවා. ඔබ කැමති වුණත් නැතත් හේතුන්ගෙන් දේවල් හැදිලා හේතු නැති වුනහම නැති වෙනවා. නැතුව මේ ඔබගේ කැමැත්තට හැදෙනවා නෙමෙයි දේවල්. උදාහරණයක් ගමු. තේරෙන්න නම් හොඳට උදාහරණ අරගෙනම කතා කරන්න ඕනේ. මොකද නෙయ్య පිරිසනේ ඉන්නේ මේ කාලේ. නෙయ్యයි පදපරමයි. පදපරම මොකවුද? කෙස් කැතයි කෙස් ගන්නයි කෙස් දෙලිකුලයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. ඔය තියෙන මොකද්ද? පදපරම. පද ටිකක් කියන හොගල්. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චන්ති. මාස පහක් කළා බලන්න නිවන් දකිද කියලා? නැහැ. ඇයි? පද ටිකක් කියලා කොහෙද නිවන් දකින්නේ? පද ටිකක් කියලා නිවන් දකින්න නම් කට්ටි මහතුරු හොඳ හපන් ওই පද කියන්නේ. ඇයි? කට්ටි මහත්තයෙකුට කියන ඔය අපටහන දීලා. ලක්ෂ්වරය ජීවම් කරන්නේ. ඔය 10000ක් ගන්න ලක්ෂ්වරය ජීවම් කරන කට්ටි මහතුරු නිවන් දකින්න ජීවම් කරන්නේ හරිනේ. නිවන් දකියේද? නැහැ. පද විතරයි. පද වැඩක් නැහැ පිංගුතුනි අර්ථයි ඕනේ. කාල සිටු පුත්‍රයාට සාස්ත්‍රුන් වහන්සේ අදිස්ථාන කරේ මොකද්ද? අදහස වැටේවා පද මතක නොසිටීවා. කාල සිටු පුත්‍රයා නිවන් දැකලා හමාරයි. ඇයි? පද නැහැනේ. එන පද ඕනේද නිවන් දැකේ? පද පරමයාට නිවන් දකින්න බෑ. ඒ කියන්නේ පරමදේ පදයක් කරගත්ත කෙනාට නිවන් දකින්න බෑ. ඒකයි මම කියන්නේ. එක එක ආකාරයේ කර්මස්ථාන වඩනවා පිරේ. හැබැයි වැඩි හරියක් තියෙන්නේ මේ මොනවද? පද විතරයි ඔළුවල නැහැ කිසි දෙයක්. ඒකයි පිංගුදුනේ නිවන් දකින්න ප්‍රමාද. දැන් මම ඔන්න හොඳ උදාහරණයක් ගන්න. හොඳ උදාහරණයක් ගන්න. ගින්න. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවද පිංගුදුනේ ගින්නක් ඇති කරන්න පුළුවන්? ගින්නක් උපද්දන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන කවුරු හරි? මෙතන ගිනි උපද්දන්න පුළුවන් අය නැහැ. හැබැයි ගින්න හැදෙන්න ඕන හේතු එකතු කරන්න පුළුවන් අය ඉන්නවා. කාටවත් පුළුවන්ද පිංගුදුනේ ගින්නක් හදන්න? ආයෙත් දැන් ගින්නක් හදලා දෙන්න බලන්න මට. පුළුවන්ද හදන්න ගින්නක්? බෑ. කාට හරි පුළුවන්ද හොද්දක් හදන්න? කාට හරි පුළුවන්ද මෙතන ඉන්න අයගේ හොද්දක් හදන්න? බෑ. පුළුවන් නෙවෙයි බෑ. ඇයි බැරි? හොද්දක් හදනව නෙමෙයි හොද්ද සඳහා කරුණු එකතු කරනවා. ඔබට කරුණු එකතු කරන්න පුළුවන් හොද්දක් හදන්න පුළුවන්. අල ටිකක් කපලා දැම්මා. ලුණු ටිකක් කපලා දැම්මා. තුන පහ ටිකක් දැම්මා. ලුණු ටිකක් දැම්මා. ඈ නේද? ඊට පස්සේ තව මිරිස් ටිකක් දැම්මා. දාලා හොඳට කලවම් කළා. ඊට පස්සේ කිරි ටිකක් දැම්මා. දාලා ලිපේ දාලා මොනවා හරි කළා ඔන්න බාගත්තා. දැන් ඕකට කියනව නේද හොද්ද කියලා? දැන් ඔබ හොද්ද හැදුවද නැත්නම් ඒක හැදීම සඳහා හේතු එකතු කළාද? මොකද්ද කළේ? හේතු එකතු කළා. එහෙනම් විගදනි මේ ලෝකේ කාටවත් දේවල් කරන්න හදන්න බෑ. ඒවා හැදෙන්න හේතු එකතු කරන්න ඕන. විද්‍යාඥයන්ගේ පිටින් අපි දන්නවා ගින්න හැදෙන්න අවශ්‍ය කාරණා තුනක් තියෙනවා. මොනවද? 10 ද්‍රව්‍යයක් ඕනේ. ඒ කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් ඕනේ. යකඩ ගිනි තියන්න බෑනේ. ඒකත් පුළුවන් යම් මට්ටමකට ගියහම. ජ්වලන උෂ්ණත්වයක් ඕනේ. ඒ කියන්නේ ගිනි ගැනීම සඳහා අවශ්‍ය යම් කිසි උෂ්ණත්වයක් සපයන්න ඕනේ. ටෙම්පරේචර් එක. ඊළඟට දහන පෝෂකයක් ඕනේ. ඔක්සිජන් ඕනේ. ඔය තුන එකතු වෙන තැන මොකද වෙන්නේ? ගින්නක් හට ගන්නවා. ඔය තුනෙන් එකක් හරි නැති වෙන තැන මොකද වෙන්නේ? ගින්න නැහැ. ඒක නේද මේ ක්‍රමවේද? ඉනි පෙට්ටිය අරන් දෙන්න මහත්තයා. දැන් මගේ අතේ ගිනි පෙට්ටියක් තියෙනවා. ගිනි කූරකුත් තියෙනවා. මේ ගිනි කූර කියලා කියන්නේ සිංහතුනි දහණය වන ද්‍රව්‍යයක්. මේ ගිනි කූරේ තියෙන වෙඩි බේත්. මේ පැත්තේ තියෙන්නේ මේ දෙක එකට අතුල්ලද්දි ඝර්ෂණය නිසා රත් වෙනවා. ඔක්සිජන් මේකේ තියෙනවා. එහෙනම් මම මේක ගහද්දි මම ගිනි ඉත්පැද්දුවද? නෑ. මම මොකද්ද කළේ? ඒකට අවශ්‍ය හේතු එකතු කළා. ඒක නෙමෙයිද උනේ? දැන් බලමු. දැන් මට බලලා කියන්න. මම මේ ගිනි කූර ගහනකොට කොහෙන්ද බලන්න ගින්දර එන්නේ? ඔය කට්ටිය මේ දොර දිහා බලන් ඉන්න. ඔය කට්ටිය අර දොර දිහා බලන් ඉන්න. ඔය හිල් ඔක්කොම දිහා බලාගෙන ඉන්න ගින්දර කොහේ ඉඳලාද එන්නේ කියලා. ඊළඟට මෙතන ඉඳලා ගින්දර නිවෙද්දි ඒක යන්නේ කොහෙටද කියලා හොඳට බලන්න. බල්ල එන තැනයි යන තැනයි මට කියන්න. ප්‍රායෝගිකව දෙයක් කියන්නේ මේ. හොඳට බලාගෙන ඉන්න කල්පනාවෙන්. ඔන්න මම ගහන්නයි යන්නේ. හොඳට බලන්න. ගින්දර කොහෙන්ද එන්නේ? ගින්දර කොහෙටද යන්නේ? හොඳට බලන්න. ඔන්න 1යි 2යි 3යි. දැක්කද ගින්දර කොහෙන් හරි එනවා? නෑනේ. ගින්දර කොහෙන්වත් ආවේ නෑ. හැබැයි මේකේ ගින්දර තියෙනවානේ. ඔන්න නිවුණා. ගියාද කොහෙට හරි? නෑ. එහෙනම් පින්වතුනි ගිනි කොහෙන් හරි එනවද? ගිනි කොහෙටවත් යනවද? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි හේතුන් පටිච්ච සම්භූතං හේතුන් ගැළපීලා බැඳීමෙන් සම්භූත වෙනවා හට ගන්නවා විද්‍යාමාන වෙනවා හේතු භංග වෙච්ච ගමන් මොකද වෙන්නේ හේතු භංග වෙච්ච ගමන් නිරුද්ධ වෙනවා හේතු භංග වෙච්ච ගමන් නිරුද්ධ වෙනවා එහෙනම් ගින්න කියන එක හටගන්නේ ওই විදිහට නෙමෙයිද? හේතු තියෙනකොට හැදෙනවා හේතු නැතිකොට නිරුද්ධ වෙනවා. දැන් අපි තව පරීක්ෂණයක් කරමු. අපි මේ ස්වාමි පුරුෂයාට කියනවා මහත්තයෝ ගිනි හැදෙන්න එපා කියලා පතන්න. දැන් මේ මහත්තයා මෙතන ඉඳලා හිතාගෙන ඉන්නේ මොකද්ද? ගිනි හැදෙන්න එපා කියලා. අපි නෝනට කියනවා ගිනි හැදේවා කියලා පතන්න කියලා. පුළුවන් දේ දෙක කරන්න. ඔන්න දැන් කරා. ආ. කම. එහෙ දෙද්දි. පස්සේ එහෙ දෙද්දි. ඔන්න. දැන් එක මේ මහත්තයා හිතාගෙන ඉන්න දේ මොකද්ද? ගිනි හැදෙන්න එපා. මේ නෝන හිතන් ඉන්න එක මොකද්ද? ගිනි හැදෙන්න. ඔන්න මම ගැහුවා. දැන් ගිනි හැදුණා. පින්වතුනි මේ ගින්න හැදුනේ මේ නෝන හිතන් හිටියින්ද? හොඳට මම කල්පනා කරලා උත්තරයක් දෙන්න. මේ ගින්න හැදුනේ මේ නෝන හිතන් ඉන්න හිටියින්ද? එහෙනම් ඔබ හිතන් හිටියත් එහෙම මේ ලෝකේ දේවල් වෙන්නේ ඔබ කැමති හින්දා කියලා එක මෝඩ කටයුත්තක් නෙවෙයිද? දැන් මෙතන කවුරු හරි දැන් ඔන්න ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි මැච් එකක් ගහන ශ්‍රී ලංකාවේ ඉන්න අපි හැමෝම හිතනවා මොකද්ද? ශ්‍රී ලංකාව දිනනවා කියලා. ඉන්දියාවේ ඉන්නයි හිතනවා මොකද්ද? ඉන්දියාව දිනනවා කියලා. දැන් ඔන්න ලංකාව දිනුවා මැච් එක. දැන් ලංකාව දිනුවේ අපි හිතන් හිටියේ නැද්ද? ඈ? අපි ලංකාව දිනයි කියලා හිතන් හිටියේ නැද්ද ලංකාව දිනුවේ? එතන කවුරු හරි කිව්වොත් එහෙම අන්න බලන්න දින්නනේ මං හිතන් හිටියනේ ඒකනේ දින්නේ. ඔබට කියන්නේ ඉතින් නැද්ද ඔබ නම් මහ රජ ගොඩෙක් යකෝ? අර අපේ කොල්ල මහන්දිලා ගහපු නිසා මේ යන්තම් දිනාගත්තා. ඔබ හිතින්ද ඔහෙද මං දිනන්නේ? පින්වතුනි මිනිස්සු හිතනින් ඉන්න මැච් දිනනවා ලංකාවට කවදක්වත් දිනන්න වෙන්නේ නැහැ ඉන්දියාවත් එකයි ඒ. ඉන්දියාව 60 ගුණයක් විශාලයි ලංකාවට වඩා. එහෙනම් කවදක්වත් මැච් එකක් දිනන්න වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි හේතු ගැළපීලා නෙමෙයිද මේවා සකස් වෙන්නේ? අද ඔබ ලස්සනයි. ඇයි ඒ? හේතු ටිකක් ගැළපීලා තියෙනවා. ඔය හේතු ටික ගැළපීලා සකස් වීම නිසා ලස්සන වෙලා තියෙනවා. ඕක කැත වෙන්න යන්නේ තප්පර කීයද? තප්පරයකටත් අඩු කාලයක්. විරිස් ටිකක් බැද බැද ඉන්නවා කුස්සියේ. තෙල් බින්දු හතරක් ඉදෙනවා මූණේ හතර පැත්තට. ඉවරයි නේද වැඩි? සිංහතුනි ලස්සන කියන එකත් හේතුවක ඵලයක්. මම කැමති හින්දා හැදෙන එකක් නෙමෙයි ඒක. හේතුවක ඵලයක් ඒක. හස්බන්ඩ් ඇන් වයිෆ්ගේ ආදරය කියන්නේ මොකද්ද? හේතුවක ඵලයක් නෙමෙයිද? ඒ දෙන්නත් එක්ක පිංගුතුනි හේතු ටිකක් එකතු කරලා තියෙනවා. කර්මය කියන හේතුවත් බැහැලා තියෙනවා. කර්මය කියන එක මහා ධර්මපතල හේතුවක්. කම්මස්ස කෝමිහි කම්ම දායාදෝ කම්මස්ස යෝනි කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. එහෙනම් මේ දේවල් නිර්මාණය වෙන්න පිංගුතුනි කම්මස්ස කෝමිහි කම්ම දායාදෝ කර්මය දායාද කරගෙන ඇවිදින්නලා තියෙනවා. කම්මස්ස යෝනි කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන ඇවිදින්නලා තියෙනවා. කම්ම බන්දු කම්ම පටිසරණ කර්මයේ පිළිසරණ කරගෙන ඇවිදilla තියෙනවා. එහෙනම් කර්මය කියන්නේ ප්‍රබල සාධකයක් ඔය හැම දෙයකටම. හැබැයි එකම සාධකේ නෙමෙයි. ප්‍රබල සාධකයක් කර්මය කියලා කියන්නේ. එහෙනම් ඔන්න ආව කර්මය. දැන් දෙන්න දෙමහල්ල බොහොම සන්තෝෂයෙන් ඉන්නවා කියලා ඉන්නවා. ආදරෙන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? ආදරය කියන දේ හදා ගැනීම උදෙසා දෙන්නත් එක්ක හේතු සපේනවා. හේතු සපේන සපේන මොහොතේ මොකද වෙන්නේ? ආදරේ. කොහොමද බැරි වෙලා හරි? එකෙක් තව එකෙක් ගියොත් එහෙම. දැන් ඒත් ආදරේද? ඈ බිරිඳට ආරංචි වෙනවා ස්වාමි පුරුෂයාට තවත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ෆොටෝ එකකුත් ගෙනහල්ලා පෙන්නුවම කියලා හිතන්නකෝ. දැනුත් ස්වාමි පුරුෂයා බිරිඳයි ගිහද්දි එකතු වෙනවා. දැන් කෝවා ආදරේ? දෙන්න එකට ඉන්නවා. කෝවා ආදරේ තියෙනවද? නෑ. එහෙනම් ආදරේ කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි. නැත්තම් ආදරේ ආවද පිටිපස්ස දොරෙන්? ඉස්සර දොරෙන් යන්න ගියාද? නැත්තම් ඉස්සර දොරෙන් ගිහලා පිටිපස්ස දොරෙන් යන්න ගියාද ආදරේ? එහෙම ඒවා වුණාද? නෑ. ඒ මොහොතේ පින්වතුනි හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හටගන්න. ඔන්න ඔය හේතුන්ගෙන් හටගන්න ඵලයක් තමයි මොකද්ද? ආදරය කියලා කියන්නේ. එහෙනම් නිවන හැරෙන්න පින්වතුනි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඔබ හිතන් හිටිය දේවල් වෙන්නේ නෑ. හේතු ගැළපීලා දේවල් සකස් වෙනවා. දැන් මේකේ ඔළුවට කඩා වැටෙන්නේ නැත්තේ ඇයි? අපේ මේ නෝන හිතන් ඉඳ දානේ කඩා වැටෙන්න එපා කියේ. තත ඔබ හිතන් ඉඳ දානේ අකාලේ නම් මැරෙන්න බෑ කඩා වැටෙන්න එපා කියේ. ඒ හින්දාද? නෑ. මේකට අවශ්‍ය ශක්තිය තාම තියෙන නිසා. ඔය බිල්ඩින්ග් කඩන දැනකට ගිහිල්ලා ඉන්නකෝ මම මැරෙන්න එපා මම මැරෙන්න එපා කියේ කි. මැරෙන්න නැතුත් බලන්න. මොකද වෙන්නේ? බිල්ඩින්ග් වලට කඩා වැල්ල මැරෙනවා. බෝම්බයක් ගහන තැනක ඉන්නකෝ මම මැරෙන්න එපා මම මැරෙන්න එපා කියලා. වෙයිද වැඩේ? නෑ කුඩු වෙලා මැරෙනවා. එහෙනම් පිඟුතුනි මේ ලෝකේ මේ හිතන දේවල් වෙනවා කියලා එකක් නෑ. ඔන්න ඔය මුලාවට අහුවෙච්ච කෙනා පිඟුතුනි හිතන දේ වෙනවා කියලා අනේ මගේ කැමැත්තට දේවල් වෙනවා කියලා මේ සසරේ සැරිසරනවා. එහෙමනම් දැම්මට කියන්න මේ ලෝකේ තියෙන දේවල් තමන්ගේ කැමැත්තට වෙනවද නැද්ද? වෙනවද නැද්ද? නෑ. ඇයි? ඒවා හේතුන්ගෙන් හටගෙන තියෙන. දැන් ඉන්දියාව දින්නේ ඉන්දියාවේ කැමති හින්දාද? නැහැ. ලංකාව දින්නේ ලංකාවේ කැමති හින්දාද? ඒත් නැහැ. මේ ගිනි හටගත්තේ මේ මහත්යන ඕන කැමති හින්දාද? ඒත් නැහැ. මේකේ කඩා වැටෙන්නේ නැත්තේ අපි කැමති හින්දාද? ඒත් නැහැ. හේතු ටිකක් එකතු වෙලා තියෙන නිසා පින්වතුනි ඒක එහෙම තියෙනවා. ඒ හේතු එකක් හරි අයින් වුණා නම් මොකද වෙන්නේ? මේක අනිත් පැත්තට කඩා වැටෙනවා. ඕක තමයි විදිය. එහෙනම් අපේ වසඟේ දේවල් තියෙනවා කියලා දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් දැන් දරුවෙක් හදන්න යන කෙනෙක් හොඳ ආකාරවම දන්නව නේද? ඔය හැදෙන දරුවා අපි වසඟේ තියන්න බෑ කියලා ධර්ම අවබෝධයට පත් වුණා නම් එහෙනම් දරුවෝ ඉන්න අයට තේරෙන්නේ නැද්ද ඔය දරුවා තමන් වශයෙන් තියන්න බෑ කියලා? ලා අම්මා කියනවා පුතේ උඹ ඒකක් ගන්න ඕනේ. ඌ B එකක් අරන් එනවා. අර අරන් තඩි බානවා අර වහින්ත කොල්ලට. ඇයි? මගේ වශයෙන් තියන්න හද. දැන් සමහර අම්මලා අපිට ඇවිල්ලා කියනවා. අනේ ඒ කොහොම හරි මගේ ළමයා වැරදි මාර්ගයට යොමු වෙලා තියෙන්නේ. කොහොම හරි දේරලා දෙන්න. ඉතින් අපි කියනවා ඉතින් ධර්මදේශනාවකට එවන්න. ළමයා ඇවිල්ලා ධර්මදේශනාව අහන. අහල ඉවරලා ඌ මොකද කරන්නේ? දිගින් දිගටම ධර්මය අහලා අම්මට ගිහිල්ලා කියනවා අම්මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තර අම්මා ඇවිල්ලා කියනවා අනේ මොන අපරාධයක්ද මේ ගලේ? අර මගේ දරුවා පැවිදි වෙන්න අහනවා දැන්. මොන අපරාධයක්ද මේ ගලේ? එහෙනම් මේ අම්මට ඕනේ මොකද්ද? මගේ වසඟේ තියාගන්න. නරක වුණොත් ඒකත් මගේ වසඟේ නෙමෙයි. හොඳ වුණොත් ඒකත් මගේ වසඟේ නෙමෙයි. මං වගේ ඉන්න ඕනේ. එළ දෙනක් ඉඳන් ඉන්නේ පැටියා මං වගේ ඉන්නවනේ දෝ සිංහෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. පැටියාත් හරකෙක්ම වෙන්න ඕනේ. ඔන්නෝක තමයි පින්වදනේ හිතාගෙන ඉන්නේ විදිහගෙන මේ මගේ වසඟේ තියෙන්න ඕනේ. අපි හැමතිස්සෙම ගැටෙන්නේ ඇයි? මේ තේරුම් කරන්නේ පින්වදනේ ඔබ සසරේ සැරිසරන්න හේතුව. එහෙනම් ඒ හේතුව නසන්න සාස්ත්‍රුන් වහන්සේ කියපු දේවල් ඊට පස්සේ කියන්න. මේක හරියට තේරුම් ගත්තා නම් අදෝබ සෝතාපන්නයි. ඔය පිස්සු විකාරයක්වත් ඔළුවට එන්නේ නැහැ ඊට පස්සේ. මුළු ත්‍රිපිටකේම ඕනේ නැහැ නිවන් දකින්න. හතරපද ගාථාවක් ඇද්දි නිවන් දැක ගන්න කෙනෙකුට ප්‍රඥාවන්තයෙකුට. එහෙනම් දැන් හේතුන්ගෙන් හට ගන්නවනේ. නෑ ඒක හොඳටම පැහැදිලිද? ඔබ ගැටෙන්නේ ඇයි හැමතිස්සෙම? කැමැත්තට නැති හින්දා නේද? හොඳ උදාහරණයක් ගමු තව. හැමෝම වගේ drive කරන්න වැඩිනේ. කලර් ලයිට් එකක් ඉස්සරහ තියෙනවා. ට්‍රැෆික් ලයිට් එකක්. ඔබ drive කරගෙන යනකොට ඉස්සරහත් වාහන 3-4ක් යනවා. ඉස්සරහ රතු පාට පත්තු වෙලා තියෙනවා. එතකොට ඉස්සරහ කාර් එක break කරනවා. ඔබත් break කරනවා. කේන් තියනවද? ඇයි? රතුනේ. ඒක කමක් නැහැ. වාහනේ ඉස්සරහට යනවා. දැන් වාහන පේලිය යනවා 30-40ට යනවා. දැන් යනකොට එක පාට ඉස්සරහ වාහනේ break කරනවා. මැදැඟිල්ල ඉස්සෙන්නේ නැද්ද? ගොඩක් මේ රටවල ඉන්නගේ මැදැඟිල්ල ඉස්සෙන්නේ නැද්ද එතකොට? එහෙනම් මේ මහ විශාලෙට ගැටිලා නේද ඉස්සෙන්නේ? ඇයි එහෙනම් ඒ වෙලාවෙ ඉස්සුනේ? ඉතින් දෙකේම ගනේ වාහන දෙක නතර කරපු එකනේ. අරකේ මොකද්ද? හිතේ හැටියට වුණා. මොකද හිතන් හිටියේ ඒකනේ හරි. අරක මොකද උනේ? ඈ? හිතපු විදිහ මොකද දැන් හිතාගෙන ඉන්නේ මොකද්ද දැන් යන්න ඕනේ අපි දැන් මොකද උනේ හේතු ටිකක් එකතු වුණා අර ඉස්සරහින් බල්ලෙක් පැන්නා නැත්තම් ළමෙක් පැන්නා ඒක නිසා අර මනුස්සයා බ්‍රේක් එක ගැහුවා හේතු ටිකක් එකතු වෙලා අර වාහනේ නැවතුණා දැන් මොකද කරේ දැන් කේන්ති ඇයි හිතාගෙන ඉන්න හැමදෙස්සෙම මොකද්ද මං හිතන විදිහට වෙන්න ඕනේ ඒ විදිහට වුණා වගේ දැනුනොත් ඇලෙනවා නොවුනොත් ගැටෙනවා මුළු ජීවිත කාලෙම ඇලි ඇලි ගැටි ගැටි තමයි හිටියේ. තිගසලි මැරිලා අපායේ ගියත් නැතත්. ඕක විශ්වාස කළත් නැතත් තිගදුනි මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන්ද? ඔබ මුළු ජීවිත කාලෙම ඇලෙන එකයි ගැටෙන එකයි නිමේද කරන්නේ? මුලාවටපත් වෙලා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා. තමන් හිතන විදිහට දෙයක් වුණොත් ඇලුනා. උන් නැත්තම් ගැටුණා. දැන් ඔබගේ යාළුවා කියන්නේ කවුද? ඔබගේ කැමති විදිහට ඉන්න කෙනා. තරහකාරය කියන්නේ කවුද? කැමති විදිහට නැති කෙනා. මේ අද ඉන්න යාළුවා. මේ ඔබ හෙට පාටියට එනවද? බෑ බං මට වෙන්නද? ඔබලා යාළු වෙන්නේ මම කලයන්නේ. ඇයි? මගේ වසඟේ නේද? එහෙනම් බෑ. යාළුවා නෙමෙයි. එහෙනම් දෙකෙදි යාළුකම කියන එකත් හේතුක ඵලයක් නෙමෙයිද? යාළුකම කියන එකත් හේතුක ඵලයක්. ඔය යාළුකම පැවැත්වීම සඳහා ඔබ කරුණු එකතු කරන කල් යාළුවා. එකතු කරන එක නැවතුනොත් මොකද වෙන්නේ? එතනින් එහාට හතුරා. ඔය ධර්මයේ වැරදි තැනක් තව කියන්න. ධර්මයේ නෙවෙයි. ඔය ධර්ම භාවිතයේ වැරදි තැන. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අනේ පින්වදනි මේ පරම ගම්භීර ධර්මයට අද දීලා තියෙනවා මහා තුට්ටු දෙකේ අදහස්. සංක්ෂේපයෙන් කිව්වහම. සංක්ෂිප්තයෙන් කිව්වොත් මොකද්ද? පංච උපාදානස්කන්ධයම දුකයි කියලා. පින්වතුනි ඒක නෙමෙයි ඒකේ තේරුම. ඒකයි මම කියන්නේ පින්වතුනි මේ විදිහට නිවන් දකින්න නම් බෑ ඒක ඇත්ත. සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ඇලෙනවට. සංකිට්ත ඒන අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ඇලිලා ඒ දේවල් ඒ ලෙස පවත්වාගෙන යාමක් ඇද්ද? ඒ දේවල් කිව්ව මොනවද? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ ස්කන්ධයන්නේ පිංවදනි. ඔතන කිව්වේ සංකිත්තේන පංච ස්කන්ධයන් දුක්ඛා කියලා නෙමෙයිනි. මොකද්ද කිව්වේ? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් උපාදාන ස්කන්ධ උපාදාන කරගෙන පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය මහ දුක. දැන් කොහොමද ඔය දෙකේ අතර තියෙන වෙනස? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාමේ ක්‍රියාවලියක් ඇද්ද? සංකිට්ත කිට්ත කිව්වේ ක්‍රියාවලිය. යම් ක්‍රියාවක් ඇද්ද? ඒක දුකයි. ඒක දුක නැද්ද? අද යාළුවෙක්ව මුණ ගැහුවා. යාලුකමක් හදාගත්තා. ඒ කියන්නේ ස්කන්ධයන් උපාදාන වුණා නේද? දැන් ඔය හැදිච්ච යාලුකම යාලුකමක් විදිහට තියාගන්න මොන තරම් මෙහෙද වෙන්න ඕනද? මචං, අපි නෝන එයාපෝට් එකට යනවා. අපි ළමයි කොට බලගනි. දැන් බලාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අරු තරහකාරයෙක් වෙනවා නේද? එහෙනම් මේක මේ හදාගත්ත ස්කන්ධ උපාදානය එලෙස පවත්වාගෙන ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ පිළිබඳ පුදුම වෙහෙසිල්ලක් මෙහෙද වෙන්න ඕනේ නැද්ද? අපේ නෝන කෙනෙක් යනවා කොහෙද? සැලුන් එකට. ගිහලා මූණ හොඳට හදාගෙන එනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක ඔය ලෙස තියාගෙන ඉන්න පොඩි දුකක් නෙමෙයි විඳින්න ඕනේ. විඳින්න නැද්ද දුක් එහෙම? දැන් පේනවද පිංගදලි? උපාද මේ ස්කන්ධයන් උපාදාන කරගත්තහම ලේසි පහසු දෙයක් නෙමෙයි වෙන්නේ. ඒවා ඒ ලෙස පවත්වාගෙන යන්න මහා දුකක් විඳින්න ඕනේ. ඕකට කියනවා සංකාර දුක්ඛය කියලා. ඒකයි කිව්වේ ධර්මයේ පරම ගම්භීර තැන් මුළුමනින් වැහිලා පොළොවට පස් යට වෙලා තියෙන්නේ. ඇදලා දුන්නාම ඉතින් බණී සමහර වෙලාවට. ඒකයි මම කියන්නේ මට ඔය කාටවත් නිවන් දෙන්න අවශ්‍ය නැහැ. ධර්මයේ දෙනවා පුළුවන් එකෙක් නිවන් දැකහල්ලා කියලා. දන් ගහන්න ඔය මොකුත් තෝන්නේ. මෙන්න ධර්මයේ පුළුවන් එකෙක් නිවන් දැකහල්ලා. නැති වුණ ඉතින් සතර ධරිසාරල්ල මොකද මගේ තාත්තා ධරිසාරනේ. මට මොකෝ. මම ඒකයි කියන්නේ. මොකද මිනිස්සුන්ට ඕනේ මිනිස්සු කැමති විදිහට බණ කියන්න. ආ ඒක අපි කැමති විදිහට නෙමෙයි කිව්වේ. එහෙනම් මොකද වෙන්නේ? එතනක් තියෙන අරකම තමයි. අපි කැමති විදිහට නෙමෙයි බණ කියන්නේ. ඒකෙන් අපි බණ අහන්නේ නැහැ. අපි කැමති විදිහට කියනවා නම් එනවා බණ අහන්න. එහෙම හරියන්නේ නැහැ සිගුදිරි. යථාර්ථවත් දහම යථාර්ථවත් ඉර තේරුම් ගන්න. ශාස්ත්‍රුන් වහන්සේ වෙනස් වෙන්නේ අනිත් ශ්‍රාවකයන්ගෙන් අනිත් ශාස්ත්‍රුන්ගෙන් ওই විදිහටනේ. එහෙනම් දැන් සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය මහ දුකක්. නැතුව සංකිට්තෙන් පංච උපාදානස්කන්ධේම දුක්ඛයි කිව්වොත් දැන් ওই ටික තේරෙනවද? සංකිට්තේන කිව්වහම ඕකට ගැළපිලා සිංහලෙන් ළඟ යන වචනේ මොකද්ද? සංක්ෂේපයෙන්. තින්ගදනි පව් කියලා හිතෙන්නේ නැද්ද? ඕවට අහුවෙලා ඉන්න පිරිස්. ආර්ය ගෝචර ආර්ය අර්ථ තියෙනවා පින්විතිනු මේ වචන වලට. මේ සම්බුදුරජාණන් වහන්සේ නම මේ නිකම් මේ කසල සෝදකෙක් නෙමෙයි සම්බුදුරජාණන් වහන්සේ නම. තුන් ලෝකාග්‍ර දක්කිනෙය මහ උත්තමයෙක් මේ. නිකම් කටින් වචන පිට වෙන්නේ නැහැ, නිවන් මඟ පිට වෙන්නේ. ආවට ගියාට පද ගන්න යන්න එපා. ඔතනින් තමයි නිවන වැහෙන්නේ. එහෙනම් සැලුන් එකකට ගිහිල්ලා මූණ හදාගෙන ආවට පස්සේ සතියක්වත් අඩුම තරමේ ඕක ওই විදිහට තියාගන්න පොඩි වෙහෙසක් නෙමෙයි නේද වෙහෙසෙන්නේ? ඇත්ත කියන්නකෝ. ඒකනේ ඇත්ත කතාව. අපි දරුවෙක් හදාගත්තට පස්සේ ඒ දරුවව ඒ විදිහට පවත්වගෙන යන්න අපි මොන තරම් දුක් විඳින්න ඕනද? ඔව්ද නැද්ද? ළමයෙක් ගන්නවා, ළමයෙක් පන්තියේ පළවෙනිය ගන්නවා මේ අවුරුද්දේ. ඌ ඒකට ආස හිතුනොත් එහෙම පළවෙනිය වෙච්ච එකට ඌ පොඩි දුකක්ද විඳින්න ඕනේ ඒක පවත්වාගෙන යන්න? මේ එක එක උදාහරණ අරන් පෙන්වන්නේ තේරුම් ගන්න මේක. ඌ අප්‍රමාණ දුකක් රෑ එල්ලි වෙනකන් නිදිමරමර පාඩම් කරනවා. මොකටද? පන්තියේ පළවෙනිය වෙන්න. හැබැයි විභාගෙට අර කොළව කොල්ලෙක් ඉන්න, ඌ සෙල්ලම් කරලා ඇවිල්ලා ෆිල්ම් එකකුත් බල්ල වෙලා පොඩ්ඩක් බල්ල ඌත් පාස් වෙනවා. දෙන්නටම D එකක්. නැත්නම් මේ නම් A ද තියෙන්නේ මේ. A. ලන්ඩන් නම් A තියෙන්නේ. මෙහෙත් A වෙන්නේ නැති. එතකොට දෙන්නටම A ස්ටා. එකෙක් පන්තියේ පළවෙනියා උපාදාන කරගෙන මොකද කරේ? ඒක පවත්වාගෙන යනවා. ඒ තව එකෙක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක හම්බ වෙන්නේ නැහැ නේ. එහෙනම් අර උපාදාන කරගත්ත එක පවත්වාගෙන යන පුදුම දුකක් විඳිනවා. ඕක ඔබට ඔබේ ජීවිතයේ අත්දැකීමකට දාලා බලන්න. ඔබයි ස්වාමි පුරුෂයයි එකට තියාගන්න මොන තරම් වෙහෙදෙනවද කියලා. ඔව්ද නැද්ද? ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ආදරයක් පවත්වාගෙන යන මොන තරම් වෙහෙදෙනවද දෙන්නත් එක්ක? ආදරෙන් ඉන්නකොට නේද හොඳ? ඔව්ද නැද්ද? ආදරෙන් ඉන්නකොට හොඳයි. එහෙනම් ආදරෙන් ඉන්නකොට හොඳ නිසා ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් පෝරසනවා. මේ මට මාලයක් අරන් දෙනවද? හා හා ඊළඟ මාසේ වැඩිය ගත්ත ගමන් අරන් දෙන්න. ඇයි ඒ? ඉතින් අර විදිහ තව දවස් දෙකක් විතර වැඩිපුර වැඩ කරන ඕවර් ටයිම් කරනවා. මොකටද මාලයක් අරන් දෙනවද? දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? හේතු සපය ගන්න බැරුව අර උපාදාන කරගත්ත එක විඳිලා යනවා. එතකොට විපරිණාම දුක්ඛ කියන තැනට එනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ওই දුක් තුන හරියට වටහා ගන්න. නැත්තම් හේතු සපය ගන්න බැරි වුණොත් එහෙම වෙනදිලා යනවා. ඔන්න ප්‍රශ්නේ. හේතු සපය ගන්න බැරි වුණොත් වෙනසුණා. විපරිණාමයට ගියා දැන් මහ දුකයි. හේතු සපය සපය ගොඩනගා ගන්න පුළුවන් නම් සංඛාර දුක්ඛයෙන් හරි කවන්නේ නැහැ. ගොඩනගනගේ ඉන්නවා. දැන් මේ ගේ හදාගත්තාම මොකද කරේ? හදාගත්ත දවස් ඉඳලා අපි නෝන. ඈ? මහත්තයා නැත්තම් ඒ ගෙදර ඉන්න පිරිස් මොකද කළේ? උදේ ඉඳලා රෑ වෙනකන් අතු ගන්නවා. මකුල් දැල් කඩනවා. අරක කරනවා. මේ ඕන මනස් පී දානවා. ටීවී එක පී දානවා. අරක කරනවා. තවලුතෙන් බඩු ගේනවා. ඒව රකින්නෝ. නේද? ඇයි? මේ ගේ මේ විදිහට තියෙනකොට හරි ලස්සනයි. ඒ ලස්සන කියන්නේ එකට උපාදාන වෙච්ච ගමන් මොකද කරන්න ඕනේ? ඒ ලස්සන පවත්වාගෙන යන්න මොකද කරන්න ඕනේ? හේතු එකතු කරන්න ඕනේ. ඒක දුකක් නෙමෙයිද? ඒක නෙමෙයිද පිටුදී දරන්න බැරි අමාරුම දුක? ඔබ මේ මහා වෙහෙතිල්ලක් වෙහෙතින්නේ ওই ටික කරන්න නෙමෙයිද? දැන් දිව්‍ය ලෝකේ ගියා කියලා ඔය වෙහෙතිල්ල නැති වෙයිද? බ්‍රහ්ම ලෝකේ ගියායි කියලා ඔය වෙහෙතිල්ල නැති වෙයිද? අරූපෙට ගියායි කියලා ඔය වෙහෙතිල්ල නැති වෙයිද? එහෙනම් පිටුදී ඔය විදියට මහාසා වෙහෙසක් වෙන්න වෙනවනම් ස්කන්ධයන් උපාදාන කරගෙන පවත්වගෙන යන්න මොන විකාරයකද පින්වතුනි ඕක උපාදාන කරන්නේ? එහෙනම් දැන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වැඩක් තියෙනවද? දිව්‍ය ලෝකෙ ගියත් ඔය ටික උපාදාන කරගත්තට පස්සේ ඕක පවත්වගෙන යන්න මහ වෙහෙසක් දරන්න ඕනේද නැද්ද? එකක් දෙකක් බිඳිල යනකොට මහ දුකක් ඇති වෙනවද නැද්ද? තියෙන එක වෙනස් වෙවි යනකොට දුකක් ඇති වෙනවද නැද්ද? එහෙනම් බ්‍රහ්ම ලෝකෙට ගියහම ඔය ටික වෙන්නේ නැද්ද? එහෙනම් මිගුදෙනි මොන ලෝකෙටද දැන් යන්න ඕනේ? මොන ලෝකෙට ගියත් ඔච්චරම නා මොකටද බින්දුවේ දිව්‍ය ලෝක පතන්නේ? අමු අමුවේ දිව්‍ය ලෝක පතන්නේ. ඒ කියන්නේ හරියට මිනිහෙක් ඇවිල්ලා කියනවා මං ඔබට ගහනවා කසපාරවල් 50ක්. මේ මෝඩ මිනිහා අඩාඩා කියනවා අනේ කසපාරවල් 50ක් ගහන්න එපා 30ක් විතර ගහලා නිකන් ඉන්නකෝ. ඌ කියන්නේ අනේ මට කසපාරවල් ගහන්න එපා කියලා. ඌ කියනවා මොකක්ද? අනේ මට 50ක් නෙමෙයි 30ක් විතර ගහන්නකෝ. ඒ වගේ වැඩක් නෙමෙයිද පිංගුදෙනි මනුස්ස ලෝකෙ ඉන්න එකේ දිව්‍ය ලෝක යන පතනවා කියන එක? මොන මෝඩ වැඩද ඔය? දිව්‍ය ලෝක යන එක මෝඩ වැඩක් කියලා නෙමෙයි මේ කියන්නේ. ටික් කරගන්න හැම එපා. මේ කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක යන පතන එක මහ මෝඩ වැඩක් නිවන තියෙද්දි. නිවන් දකින්න බැරි වුණොත් දිව්‍ය ලෝකේ ගහන අතර වෙන එක වෙනම දෙයක්. දිව්‍ය ලෝකයක් පතනවා කියන්නේ. ඒ කියන්නේ කසපාරවල් 50ක් ගහන්න නැතුව 30ක් ගහන්නකෝ මට. අන්න ඒ වගේ මෝඩෙක්. මේ මහා දුකකින් ඔබ දුක් විඳින්නේ. ගන්නකෝ තව ගයක්. එතකොට තේරෙයි. එක ගයක් අතු ගන්න කෙනා ගෙවල් දෙකක් අතු ගන්න ගන්නකොට තේරෙයි. අතු ගන්න කෙනා නැවතුනොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනව නේද? එතකොට දුකයි. එහෙනම් දැන් දුකෙන් හරියට කොටිවලි කියලා ගත්ත වගේ තමයි ස්කන්ධ උපාදානේ. ඒවට උපාදාන කරගන්නකොට නම් කොහොමද? ඈ? හරි සාරයි අම්මේ. මං අර දැකපු ගේ මේ වගේමයි. ඈ? එකපාරක් හදාගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් උපාදාන කරගෙන ඉන්නේ. දැන් උපාදානයේ නවත්ත ගන්න හේතු නැවතුනොත් විපරිණාමයට යනවා. එතකොට දුකයි. එහෙනම් පවත්වාගෙන යන්න නම් මොකද කරන්න ඕනේ? හේතු එකතු කරන්න. දරුවෝ හදාගත්තහමත් ඔච්චරයි. පවත්වාගෙන යන්න වෙහෙසෙන්නේ නැද්ද අම්මලා තාත්තලා? තමන් තුලින් නිවන් දකින්න තියෙන අල්ලපු ගෙදර එකකින් ඔබට නිවන් දකින්න බෑ. තමන්ට ජීවිතේ වෙච්ච දේවල් වලින් තමන් නිවන් දකින්න. බලන්න ජීවිතේ තමන්ට මොනවද උනේ කියලා. අන්න ඒව ප්‍රයෝගී කරගන්න නිවන් දකින්න. තමන්ට දරුවෙක් ඉන්නවනම් ඒ දරුවා තමන්ට දෙන දුක දිහා බලන්න හොඳට. තමන්ට අම්මෙක් ඉන්නවනම් ඒ අම්මා තමන්ට දෙන දුක දිහා බලන්න හොඳට. දැන් ඔබ අම්මව උපාදාන කරගෙන නැද්ද? දැන් අම්මා මැරෙනවට කැමතිද? නැහැ. අම්මා මේ විදිහට ඉන්නව නේද කැමති? එහෙනම් අම්මා මේ විදිහට ඉඳීම සඳහා ඔබ බෙහෙත් යවන්නේ නැද්ද අපිට? ඈ රස්සාවල් කර කර බෙහෙත් යවන්නේ නැද්ද? දැන් ඔබට සහෝදරේ සහෝදරියක ඉන්න පුළුවන් අසනීප වෙච්ච. එහෙම නම් මොකද කරන්නේ? රස්සාවල් කර කර මොකද කරන්නේ? ඇයි හිතේ තියාගන්නේ මොකද උපාදාන කරගන්න එකද දැන් මොකද්ද? මගේ සහෝදරයා මෙහෙම ඉදිරි යුතුයි. සහෝදරිය මෙහෙම ඉදිරි යුතුයි. ඊට පස්සේ මොකද කරන්නේ? මහන්දිලා වැඩ කර කර බෙහෙත් යවනවා. බෙහෙත් යවනවා. මොකටද? අර විදිහට මක් කරගෙන ඉන්නද? පවත්තගෙන ඉන්න. අතාරියොත් මොකද වෙන්නේ? අරක විපරිණාමයට යනවා. එතකොට මොකද වෙන්නේ? දුකයි. ඉතින් කවදා වෙනකන් ඕක කරන්නද? කවදා වෙනකන් කරන්නද ඕක? කොටිවලිගේ අල්ලගත්තාම අතාරින්න පුළුවන්ද? අතාරියොත් කනවා. බලන්න අල්ලගත්ත කොටිවලිග වල හැටි. ඉතින් තව දුරටත් කොටිවලිග අල්ලන එක නෙමෙයිද කරන්නේ? මේ ස්කන්ධය උපාදාන කරනවා කියන්නේ මහා භයානක දෙයක්. නිකන් කට වචනේට කිව්වට මේව හරි භයානක දේවල්. උපාදාන කරගත්තාම කොටිවලි ගල් ගවත්ත ඇත්තෑරියොත් ඉවරයි. උපාදාන කරන එක ඇත්තෑරියොත් ඊට පස්සේ දුකයි. හිතින්ම අතහැරලා දාන්න ඕනේ. මේකේ මට තිබුණත් එක නැත්ත් එක කියලා හිතින්ම අතහැරලා දැම්ම නම් මොකද වෙන්නේ? ඉතින් ඕන එකේ කෝණ එකක් කරගත්තාම අයරවෙන්නේ. අන්න දැන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පිඟුතුනි හිතෙන් නිදහස් කරගන්න ඕනේ. එහෙනම් ස්කන්ධය උපාදාන කරන එක නවත්ත ගන්න ඕනේ. අන්න එතකොට නිදහස හම්බෙනවා. නැත්තම් ඒ තාක් නිදහසක් නෑ ඔබට. එහෙනම් දැන් දුක්ඛය තියෙන හැම තැනකම දුක්ඛය තියෙනවා. රස්සාව රැකගෙන ඉන්න කොච්චර වෙහෙදෙනවද? රස්සාවට යනකොට නම් හරි ආසාවෙන් නේද ගියේ? ඈ ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ දැන්? රස්සාව ගත්තා. ගත්ත වෙලාවෙ ඉඳලා දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක රැකගෙන ඉන්න පුදුම වෙහෙසක් නේද දරන්න ඕනේ? හරියට මටහමට දුවන්න ඕනේ එතන. නේද? මොකක් හරි අසන ගහන්න කලින් මේ රතු ඉර ගහන්න කලින් අසන් කරගන්න. ඒක ඊට පස්සේ ඒ දින වැඩ ගොන්න ඔක්කොම කරන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නේ මේ කරන්නේ මොකද්ද? මේක පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය. ඉතින් ඒක මහ දුකක්. ඒකයි කිව්වේ පිංගුදෙනේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක මහා පරම ගැඹීර වචනය. අර විදියට මේ අල්ලගත්තොත් එහෙම. නිවන් දැකලා හමාරයි ඉතින්. ඒකයි කියන්නේ පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. ආර්ය ධර්මයේ ආර්යතුලින් නැගෙනව හැරෙන්න. වෙන අයට ආර්ය ධර්මයේ නගන්න බෑ. එහෙනම් එහෙම ආර්ය ධර්මයේ නැගිලෙනකොට ඒවට නිගා කරන්නේ නැතුව පොඩ්ඩක් දෙපාරක් තුන්පාරක් හිතලා බලන්න. කාගේවත් සරණ ගිහිලි හිටියොත් ඉවරයි. සාසුරුන් වහන්සේගේ සරණ ගිහිලි හිටියොත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් නිවන් දකින්න විදිය බලමු. දැන් ඔබ හොඳාකාරවම දන්නවා පිංගුතුනි මේ ලෝකේ අපි සැරිසරන්නේ අපි කැමති විදිහට තියේ කියලා හිතාගෙන. එහෙනම් අපි ඇලෙන්නේ ඇයි? අපි කැමති විදිහට තියනේවට. ගැටෙන්නේ මොනවත් එක්කද? අපි කැමති විදිහට නැති ඒවට. ඔව්ද නැද්ද? හරි. ස්ථිරේවට ඇලෙනවද කවුරුත් මෙතන ඉන්නයි? අස්ථිරයි කියලා ගැටෙනවද මෙතන ඉන්නයි? දැන් ප්‍රභාකරන් මේ මීටිය මැරුණනේ. නේද? එතකොට ගැටුණාද සිංහල අය? ගැටුණාද දෙමළ අය? නෑ. ප්‍රභාකරන් කියන්නේ දෙමළෙක් කියන්නේ නෙමෙයි. ප්‍රභාකරන් කියන්නේ තත්ත්වවාදී. සිංහල දෙමළ හැමෝම යුද්ධ කළා ඒ තත්ත්වවාදියාගෙන් මිදෙන්න. ඒවනේ අපි දන්නේ. ඒක තමයි ඇත්ත. හරි. එතකොට ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නකොට ඔබට මොකද්ද දැනුනේ? සැපද්ද? සතුටක්ද? දුකක්ද දැනුනේ? දුකක්. එහෙනම් ප්‍රභාකරන්ගේ ස්ථිරතාවයේ ඔබට දුකක් නේද? එහෙනම් ස්ථිර වුණාම දුක වෙන්න පුළුවන්ද? හොඳට හිතලා බලන්න. එහෙනම් ස්ථිරද අස්ථිරද කියන එක වත් නෙමෙයි තින්ගොතනි මේ ගැටෙනවද ඇලෙනවද කියන එක රඳාපවතින්නේ. තමන්ගේ කැමැත්තට තියෙනවද නැද්ද කියන එක මත. දැන් අම්මා ස්ථිර නම් කැමති නේද? සතුටුයි නේද? අම්මා අස්ථිර නම් දුකයි නේද? ආ හැබැයි ප්‍රභාකරන් ස්ථිර නම් ඕකේ අනිත් පැත්ත. ඉතින් බුදුබණ දෙකක් වෙන්න විදිහක් නෙමෙයිනේ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුකයි. දැන් යමක් තමන්ගේ කැමති ලෙස නැත්නම් දුක නැද්ද? දුකද නැද්ද? දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුකයි. සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. එහෙනම් මොකක්ද ඒ කියන්නේ? යමක් කැමති ලෙස නැත්නම් ඒක දුකයි. යන් දුක්ඛං තද නත්තා. තමන්ට දුක දෙන දේ සාරයිද අසාරයිද? තමන්ට දුක දෙන දේවල් සාරයිද අසාරයිද? උත්තරයක් දෙන්න. ඔබගේ කාගේ හරි ස්වාමි පුරුෂයෙක් ඇවිල්ලා ඒ බිරින්දෑට ඇට කටු ගුඩු වෙනකන් ගහලා පහුවදා උදේට ඔබ ගිහිල්ලා අහනවා ඔයාගේ මහත්තයා සාරයිද? ඈ එතකොට ඒ ගෑනු එක්කෙනා කිව්වොත් ඔව්වනේ හරිම සාරයි කියලා ඒ ගෑනු එක්කෙනා පිස්සංගුරුටු ගිහින් දාන්න ඕනේ නේද? ඇයි මේ මහා දුක්ඛන්දරාවක් රැයලි වෙනකන් දීපු මිනිස්සයා සාරයි කියලා කියන්න පුළුවන්ද? එහෙනම් යමක් දුක දෙනවා නම් සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් යන් දුක්ඛන් තද නත්තා. ඉතින් ඕකට අද හදාගෙන තියෙන වචන තුනක්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එහෙම එකක් ඇති. නමුත් අපි දන්නේ නැහැ මේක. අපි දන්නවා ඕකේ පරම ගම්මීර අර්ථ සාරිපුත්‍රයන් වහන්සේ පටිසම්භිදා මග්ගහ ප්‍රකරණේ විස්තර විග්‍රහ කරලා තියෙන විදිය ඕවා. අනිත්‍යං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාර කත්තේ නත්ති. අන්න සාරිපුත්‍රයන් වහන්සේගේ විග්‍රහය. අනත්තං අසාර කත්තේ නත්ති. අනාත්ම කියලා එකක් තියෙනවා. හැබැයි මෙතනදි ගන්න මෙන්න මෙහෙම එකක්. අරවත් ඉතින් ගන්න ඕනේ වෙලා මම දන්නේ ඒවා. මොකද මම ඒවා ගන්න එපා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඊළඟ ආයි ගැටෙනවා ඇයි? මම මෙච්චර කල් අහලා තිබ්බේ අනාත්මයි කියලා. බෑ. මං කැමති විදිහට නෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ඉතින් ගැටෙන්නයි තියෙන්නේ. මෙතනක් තියෙනවා අපි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත. දැන් කැමති විදිහට නැති වුණොත් එහෙනම් මේ බණ ටික මොකද වෙන්නේ? ආයි නම් අහන්නේ නෑ දිවි සම්මෙන්න කාටවත් අහන්න දෙන්නේ නෑ. කැමති විදිහට තියෙන්න ඕනේ. ඒකනේ ඉතින් ඔතන දානයක් දුන්නාට පස්සේ කියන්න ඕනේ කොහොමද? නෝනා පුදුම රහයි නෝන කෑම ටික. මේ නෝන උදේ ඉඳලා මහන්සි වෙලා මේ විදියට ආහාර පිළියෙල කරලා පුදුම රහට කෑම ටික තිබුණා. ඈ කොච්චර හොඳද නෝන. හොඳට පිං කරගත්තා. දැන් ওই නෝන දෙනවා සතියකට දාන පහක්වත් අඩුව තරමේ. ඇයි? ඇයි? කැමති විදියට සිද්ධ වුණානේ වැඩේ. තේරුම් ගන්න සිංහතුනි මේ ධර්මයේ. එහෙනම් දැන් යමක් Tamanට දුක් දෙනවන සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් දැන් යම් බලන්න පිළිවෙලට. ඔන්න දැන් බොහොම කල්පනාවෙන් යන්න මේ ටික. යමක් හේතුන්ගෙන් හැදෙනවන තමන් වශයෙන් පවතීද නැද්ද? යමක් හේතුන්ගෙන් පවතිනවන තමන් වශයෙන් තියෙනවද නැද්ද? තමන් වශයෙන් තියන්න බෑ. ඇයි? හේතුන්ගෙන් හැදිච්ච ඒවා කොහොමද තමන් වශයෙන් තියන්නේ? නේද? තමන් වශයෙන් තියන්න බැරි නම් ඒවට ඇලෙන්න ගියොත් මොකද වෙන්නේ? දුකද නැද්ද? එහෙනම් දුකට හේතුව මොකද්ද? ඇලීම, තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. ඔය ඔක්කොම පැත්තකට දැම්මොත් ඔය ඔක්කොගෙම සංක්ෂිප්ත අර්ථය කියන්නේද? තණ්හි හා වීම, තණ්හා වීම. ඒ ඒ තන හා වෙනවා. අපි හා වෙනවා කියලා කියන්නේ. හා වෙනවා කියන්නේ මොකක්ද? ඇසෙනවා. ඒ ඒ තන හා වෙනවා. ඔන්න ඕකට තමයි තණ්හා වෙන්නේ. ආර්ය අර්ථයක් ඕකට තියෙනවා. ඒවට කියනවා නිරුක්ති කියලා. අර කියපු ඔක්කොම ටික මේ සිංහල එක වචනකින් ගන්න පුළුවන්. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. ඔය ඔක්කොම ටික තියෙනවා එක දණක මොකද්ද? තණ්හි හා වීම. ඒ ඒ තන හා වෙනවා. රූපයක් දැක්කම තණ්හාල ඇලුන ගිහිල්ලා. ශබ්දයක් ඇහුනම තණ්හාල ඇලුන ගිහිල්ලා. අන්න ඒ ඒ තන හා වෙන ක්‍රමයක් තියෙනවා. ඕකට තමයි තණ්හා කියන්නේ. එහෙනම් පින්වදනි තමන් වසඟේ පවත්වන්න බැරි දෙයක් වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතුනහම නේද? ඇලෙන්නේ. දරුවෙක් හදනකොට දැනන් හිටියේ නෑ තමන් වශයෙන් පවත්වන්න බැරි බව. හිතන් හිටියේ කොහමද? තමන් වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ඒක නිසා මොකද කළේ? හැදුවා. දැන් පවත්ව ගන්න බැරි වෙනකොට දුක නැද්ද? අනේ මං දහ දුක් ඉඳලා මූව හැදුවේ දොස්තර කෙනෙක් කරන්න මූ කුඩුකාරයෙක් උනානේ කියලා අම්ම ලඩන්නේ. අම්ම දරුවව හදලා තියෙන මොකෙක් කරන්නද? දොස්තර කෙනෙක් කරන්නේ. හේතු සැකසුන්නේ මොකෙක් වෙන්නද? කුඩුකාරයෙක් වෙන්න. ඉතින් දැන් අම්මා නෙනවා. දැක්කද? හේතුන්ගෙන් හැදෙන දේවල් වලට තණ්හා කරන්න ගියොත් මොකද වෙන්නේ? දුකකින් තමයි කෙලවර වෙන්නේ. එහෙනම් මට කියන්න. දුකකින් යමක් කෙලවර වෙනව නම් පින්වතුනි ඒ වස්තු ඇසුරු කරන්න සුදුසු ඒවද? නැහැ. අන්න අසාරයි. දැන් දැක්කද යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. ඔහොම නැති එක වස්තුවක් කියන්න මට. අනිච්ච නැති. ඇලුනොත් දුක එන්නේ නැති. දුක වුණොත් අසාර නැති එක වස්තුවක් කියන්න. තියනවාද එකම වස්තුවක්වත් ලෝකේ? නෑ. මේ මේ මේ සැන්ලි එක හැදිලා තියෙන්නේ කොහොමද? හේතු ටිහිගෙන් නේද? හේතු ලක්ෂ ගාණක් එකතු වෙලා නේද මේක හැදිලා තියෙන්නේ? එහෙනම් මේකට මම ආස කළොත් එහෙම මොකද වෙන්නේ? මට දුක් වෙන්න වෙන්නේ නැද්ද? ඒ හේතුන්ගෙන් හැදිලා තියෙන එක කොයි වෙලාවෙ හේතු නැතිද කියලා මම කොහොමද දන්නේ? මට කියගිය හේතු නැති නේද? මේ බල්බ් එක පිච්චෙන්නේ මට කියලාද? එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච දේ කොයි වෙලාවෙ හේතු නැති වේද දන්නේ නැහැ. එහෙනම් මම මේකට ඇලිලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? මට අඬන්න නේද වෙන්නේ? දරුවෙකුට ඇලිලා හිටන අම්ම කෙනෙක් හැමදාම අඬන්නේ නැද්ද? සතියකට සැරයක්වත් ඔබ දරුවා නිසා අඬන්නේ නැද්ද? අඬන්නේ කියන්නේ දුක හිතෙන්නේ නැද්ද දරුවා නිසා? අනේ මම මුංගක බිම තියන්නේ නැතුව හැදුවේ මූ මට අද මෙහෙම කතාවක් කිව්වනේ. ඔන්න අඬනවා. ඇයි ඒ? හිතාගෙන හිටියේ එකක්. හේතු සැකසුරේ තව එකකට. ළමයෙක් විභාගෙට පාඩම් කරනවා. ඌ විභාගෙ ෆේල් වෙනවා. ඉතින් අර අම්ම බයින හොගාලා. ඇයි ඒ? මෝඩකම. දරුවා හේතු සැකසුවා. නමුත් සියලු හේතු සම්පූර්ණ වුණේ නැහැ. ඔබට පුළුවන් ද සියලු හේතු සම්පූර්ණ කරන්න? ඒ දරුවගේ දරුවට කියන්නේ හරියම මම ඊළඟ පාර විභාගේ පාස් වෙනවා තාත්තත් එක්ක පුළුවන් නම් මාස පහක් ඉන්න මේ කෑ ගහ ගන්න නැතු. අනේ කියලා බලන්න දරුවන්ට පුළුවන් එහෙම කියන්න. හරියම මම විභාගේ පාස් කරන්නම් අම්මා එහෙනම් පුළුවන් නම් පර්ෆෙක්ට් නේ අම්මා. තාත්තා පර්ෆෙක්ට් නේ. එහෙනම් මාස පහක එක දිගට ඉඳලා බලන්න දෙන්නත් එක්ක. එක වතේ දා තුනෝදකින් ගියා ගන්න දින්න බලන්න පුළුවන් නම්. ගින්දර හේතු ලක්ෂ ගානක් එකතු වෙනෝනේ මේ හැම දෙයකටම. ගින්දර එකතු වෙන ගින්දර හැදෙන්න හේතු තුනක් එකතු වෙනෝනේ. ඒ අපි දන්න ටික විතරයි. තවත් හේතු තියෙනවද ඔකට? විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙන ඔච්චරයි. ඇයි ඔය ගින්න හේතු ඒ ගින්න ඇති කරපු මම හේතුවක් නෙමෙයිද? ඈ මම අබ්බගාතෙන් නම් මට පුළුවන් ද ගින්න ඇති කරන්න? එහෙනම් මං අබ්බගාත නොවි තියෙන කොච්චර හේතු තියෙනවද? මට මේ වෙලාවේ ගින්න ඇති කරන්න හිතෙන්නේ ඒක හේතුවක් නෙමෙයිද? ඒ වෙලාවේ හුලන්නේ නැති වෙන්න හේතුවක් නෙමෙයිද? එහෙනම් කොච්චර හේතු ලක්ෂ ප්‍රකෝටි ගානකින් මේ ලෝකේ දේවල් හටගන්නේ? ඉතින් ඒව මගේ වශයෙන් තියෙනවා කියලා හිතාගත්තොත් මම තරම් මෝඩයෙක් තව කොහෙද ඉන්නේ? එහෙම හිතන හින්දා නේද අපි ඇලෙන්නේ ගිහිල්ලා? නැත්තම් බිගුදිනේ මේවට ඇලිලා හරියනවද? මගේ අම්මෝ මේවට ඇලුනොත් මේ ටීවී එක කියන්නේ හේතු කීයක ඵලයක්ද? නමුත් මේ ටීවී එක ඉස්සරහා ඉඳගන්නේ ඔබ බලන්න නේද? දැන් මේක පේන්න ඕනේ කියලා හිතාගෙන නේද? ඒක නේද අර පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් එක මේ බ්‍රවුස් වෙනකොට කේන්තියක් කියන්නේ. ලැප්ටොප් එකේ ඉස්සරහා ඉඳගෙන ඉන්ටර්නෙට් යන්න ගියාම මොකද වෙන්නේ? ගාන එක පාට. ඇයි ඒ? අවබෝධයක් නැහැ හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ලැප්ටොප් එක ඔන් කළාම ඔන් වෙන්න ඕනි. ඈ ඉන්ටර්නෙට් එකට ගියාම ඉන්ටර්නෙට් එක වැඩ කරන්නම ඕනි. මොකක් හරි එකක් සර්ච් කළාම ඒක එන්නම ඕනි. වචනේ අපවකරේ ටයිප් කළාම හිතේ තිබිච්ච එකම එන්න ඕනේ. ඒ කියන්නේ චුක් ගන්නෙ. ඒ වෙනුවට ඊ ගැහිලා. ඒක නිසා වෙන එකක් ආවේ. දැන් චුක් ගන්නවා. ඇයි? හිතේ තිබුණේ මොකද්ද? ඒ අර වචනේට ඒ ගහන්න. නමුත් ගැහිලා තියෙන මොකද්ද? ඊ. දැන් චුක් ගන්නවා. බලන්න මොහොතින් මොහොත ගැටෙන හැටි. ඉතින් ඔය ඇලීම් ගැටීම් නේද මේ ජීවිතය කියන්නේ? මුලාවටපත් වෙච්ච ඇලීම් ගැටීම්. ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා. ඇයි මුලාවටපත් වෙලා ඉන්නේ? මුලාව කියලා කියන්නේ පිඟුදිනි මුලින් ආපු එක. මුල ආවක් තියෙනවා. මොකද්ද මුලෙන් ආවේ? මොකද්ද මුල? අවිද්‍යාව මුලාව. අවිද්‍යාව තමයි මුල ඔකට. ඔන්න ඔය මුලෙන් ආපු නිසා ඔකට මුලාව කියනවා. අවිද්‍යාව මූලයෙන් හටගන්නේ ඔය ඔක්කොම. අවිද්‍යාව නිසා තමයි අபிසංකරණ ගන්න මේ මේවා ගැඹුරු වැඩි එච්චර ඇදට යන්නේ නැහැ මං අද. ඒවා දේශනා කරලා දිනවා මහා ගැඹුරට. ගැඹුරු වැඩි ඒ තත්ති. නමුත් ඒව අහන්න දැන්. දැන් ඔබට මේක තේරුණා නම් පිඟුදෙනි මෙතනින් එහාට දිගටම අහගෙන යන්න. එක තැනකට ඇවිල්ලා අර උස්සන්න තියෙන්නේ. හරි අපි ලෑස්ති කියලා. එන්න ඇවිදිලා කහමත් පෙරවගෙන මේ වැඩේ ඉවර කරලා දාගන්න. මෝග පුරුෂයෝ සංසාරේ දැරිසරයි. සාස්තුරු උන්වහන්සේ කියන්නේ ඒකයි. නිදි මරන්නාට රාත්‍රිය දිගයි. වෙහෙස වෙගෙන ඇවිදින්නාට මාවත දිගයි. ඒ වගේම මෝග පුරුෂයන්ට මෝඩ පිරිසුන්ට මේ සංසාරෙත් ඔය තාම දිගයි. කෙලවරක් නැතුව සැරිසරන්න තමයි වෙන්නේ. අවබෝධයට ගන්න තමන්ගේ මාන්නක්කාරකම් ගන්න යන්න එපා. මං අහවල් දෙන අහවලා කියලා ගන්න යන්න එපා. බැංකුවල ඉන්න ලොකු මැනේජර් ලැවිලා බැවිදි වෙනවා. තරුණයෝ. අවුරුදු 30යි 32යි. ඉංජිනේරුවරු. පිස්සු හැදලද? මේ හොඳට හම්බ කරන මිනිස්සු ලන්ඩන් වල පවුල් දෙකක් යනවා අපි හිතුවේ ගෙවල් විකුණලා. සාසනයට පූජා කරලා. තමන්ට හිමි ගෙවල් දෙක විකුණලා සාසනයට යනවා. මොකට පුතක් ජනිය බලන් ඉන්නවා තව ගයක් ගන්න කොහොමද? තව එකක් ගන්න කොහොමද? ආ මේක පුතාට, මේක දුවට, මේක අපි දෙන්නට. තව එකක් ගමු මේක කුලියට දෙන්න. ඕක තමයි පුතක් ජනිය හිතන්නේ හැමදෙස්සෙම. පුතක් ජනිය හැමදෙස්සෙම පිටින් ගොඩ ගැසීමෙන් සතුට වෙනවා. ඒක නිසා කවදාකවත් මේ දුකෙන් නිවීමක් නැහැ. හිතන්නේ බත් ටිකක් අන්න හම්බුනම හරි සතුටක් හම්බුනා කියලා. ඒක නිසානේ ගෙදර බත් ටික කා ගන්න බැරුව මොකද කරන්නේ? ට්‍රිප් එකක් ගිහිල්ලා පැදුරක් එලාගෙන ගහක් යටින් ඉඳගෙන එතන ඉඳලා බත් ටික කාලා සතුට වෙන්නන්නේ හදන්නේ. ඇයි හැමදාම ගෙදර බත් කෑම? ඒකෙත් නැහැනේ. ඒක නිසා මොකද කරන්නේ? ටිකක් වියදම් කරගෙන කට්ටියකුත් එකතු කරගෙන යනවා කොහෙද? ට්‍රිප් එක. ගිහිල්ලා ඔය කොහෙද දැනග වාඩිලා ඉඳගෙන බත් ටිකක් අරනවා. එතකොට හිතනවා ආ හරි දැන් හරි දැන් පිරුණා. මෙච්චරලා අඩුවක් තිබුණානේ ජීවිතේ. දැන් ඒක පිරුණා. දැන් පිරුණාද ඒක? ඒක පිරුණා නම් බිගදෙන එකම එක ට්‍රිප් එකයි ජීවිතේටම යන්නේ. එහෙනම් අවුරුද්දෙන් අවුරුද්දට මාස 6න් අහේ ට්‍රිප් යන්නේ මොකටද? පිරිලා නැහැ තාම. තාම පුරව ගන්න හදන. ඕක පිරෙන්නේ නැහැ කවදාවත්. අනාදිම සංසාරයක් නිසා පිරෙව්වා පිරෙව්වා පිරෙව්වා පිරෙව්වා. කාපු කැම ටික ගොඩ ගැහුවොත් එහෙම බිගදෙනි. හිමාල කන්දත් වහන්න පුළුවන් අසුචි වලින්. ඒ තරමට කෑවා. නමුත් තාමත් කන්න ඕනේ නේද? තාමත් කුස්සියට ගියාම පොඩ්ඩක් මොකද කරන්නේ? තියෙන එක මොනවා හරි කුණහල කාලා නේද එන්නේ? ඕක කෙලවර වෙන්නේ නැහැ. ඕක කෙලවර කරගත්තේ නැත්නම් බිංගුතිරි සසරෙත් කෙලවරක් නෙතු යනවා. ඉතින් ඒකයි කියන්නේ. එහෙනම් දැන් හොඳ ආකාරව ඔබ දන්නවා මේ ලෝකේ දේවල් හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හේතුන්ගෙන් හැදිච්ච දෙයකට ඇලෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දුකක් තමයි. එහෙනම් මේ හේතුන්ගෙන් හැදිච්ච දේවල් සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් මට කියන රූප හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්ද නැද්ද? හේතුන්ගෙන්. එහෙනම් රූප වලට ඇලෙන්න ගියොත් මොකද වෙන්නේ? මහා දුකක් නේද හටගන්නේ. එහෙනම් එහෙම හටගන්න දුකක් හටගන්න ඕන රූප නිසා රූප අසාරයිද සාරයිද? අසාරයි. එහෙනම් රූපං අනිච්චා රූපං දුක්ඛා රූපං අනාත්තා. නැත්තම් මට කියන්නේ රූපේ අනාත්මයි කියන එකේ තේරුම මොකද්ද කියන්නේ? ඇස අනාත්මයි. තේරුම කියලා දෙන්න මට. ඇසට ආත්මයක් නැහැ. ගස අනාත්මයි. තේරුම කියලා දෙන්න මට. ඒ රූප කොටද ඇහැයිද නැද්ද රූපෙට? ගහයිද නැද්ද රූපෙට? ගිනි පෙට්ටියයිද නැද්ද රූපෙට? හා කියන්න. ගිනි පෙට්ටිය අනාත්මයි. කියන්න දෙනු කරලා දෙන්න බෑ. ගිනි පෙට්ටියට ආත්මයක් නැහැ. ඒක කාට කියලා දෙයක් තියෙනවද? ගිනි පෙට්ටියට ආත්මයක් නැහැ තමයි. පණ තියෙනවා මේකද? මේක භවෙන් භවයට සැරිසරනවා. මේක භවෙන් භවයට සැරිසරනවාද? එහෙනම් මේක අනාත්මයි නේද? ඔය කියන දෙයක් තියෙනවද අය? එහෙනම් මේකද මේ ප්‍රශ්නේ? මේක නෙමෙයි බින්දුනේ ප්‍රශ්නේ. මේක හැදිලා තියෙන හේතුන්ගෙන්. මේක හේතුන්ගෙන් හැදිලා තියෙන නිසා ඔබ වසඟේ පවතින්නේ නැහැ කොච්චර කළත්. මේක වතුරට වැන්නොත් මොකද වෙන්නේ? මේකෙන් ගන්න තියෙන වැඩේ ඉවරයි. එහෙනම් මේක හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ ඔබ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් ඔබ වසඟේ පවතිනවා කියලා මේකට ඇලුනොත් මොකද වෙන්නේ? දුක කුරුම වෙන්නේ. එහෙනම් මේක සාර වස්තුවක්ද? නෑ. ඔන්න නිවම්මක. එහෙනම් රූප සාරයිද? වේදනා සාරයිද? සංඥා සාරයිද? සංකාර සාරයිද? විඥාන සාරයිද? ඔක්කොටම දෙලෙසෙන උත්තරේ මොකක්ද? සංගල වරහණක් දැම්ම කිව්වා නැත. එහෙනම් එකක්වත් සාර නැහැ, ඔක්කොම අසාරයි. එහෙනම් පිඟුදින ඔබ උපාදාන කළ වැඩක් තියෙනවද? ඔබ උපාදාන කළ ගන්න ඵලය මොකක්ද? මහා දුක්ඛ කන්දයක් හැරෙන්න වෙන මොකද්ද ගන්න දෙන්නේ? එහෙනම් දැන් ට්‍රිප් එකක් අරගෙන ට්‍රිප් එකක් ලෑස්ති කරගෙන යන්න ගිහලා බලන රූප ටිකක්. ගිහලා උපාදාන කරගෙන එනවා. ඇයිල මොකද කරන්නේ? ආය යන්න ඕනේ ඉතින්. ඒ වගේ එකක් අරේත් තියෙනවා යම් බල. ඒ වගේ එකක් අරේත් තියෙනවා යම් බල. ඉතින් යනවා. හැතැම්ම 1000ක් drive කරන එක හරි සතුටක් කියලා හිතන්නේ. ඇයි ඒ? හරකගේ ඉස්සරහින් තනකොළ මිටි එල්ලුවට පස්සේ හරකම මොකද කරන්නේ? තනකොළ මිටි කන්න දුවනවා. හැතැම්ම 1000ක් drive කරනවා කියන කිසි ගාණක් නැහැ නේද ඔබට? ඇයි ඒ? තනකොළ මිටි කෑ හැකිද දැන්? මේ දැන් කෑ හැකි. මේ දැන් කෑ හැකි. දැන් මොකද කරන්නේ? අඩියෙන් අඩිය ඉස්සරහට යනවා තනකොළ මිටි කන්න. හිතේ තියෙන්නේ මොකද්ද? කොහේ හරි ගිහිල්ලා බලන්න තියෙන එක. පව් පිංගුදිනේ ඔබල. පුදුම වෙහෙසක් ඉදින්නේ. මේ උඹුරෙන් පල්ලෙහාට මොනව වැටුණත් පිංගුදිනේ දිරවනව නේද? දිරවන එකක්ද? දැන් ඕකට මගුල් මේසයක් වගේ සරසලා එක එක තසින් වලට මේක ඇරලා ලස්සනට කට්ලට් බෝල ටික එක එක හැඩයට තියලා ඈ මස් බදලා අරක කළා මේක කළා ඔක්කොම කළා කෑහමද බිඟුදනේ මේකෙන් පල්ලෙහාට ඕක යන්නේ බලන්න මොන තරම් දුකක් විඳිනවද කියලා ඔබ බඩට කෑම ටිකක් දාගන්න උදේ ඉඳලා රෑ වෙනකන් නැහිනු වැඩ කළා සල්ලි ටිකක් හොයාගෙන ඇවිදින්න මොකද කරන්නේ අර කඩෙන් අර ටික ගේනවා මේ කඩෙන් මේ ටික ගේනවා ගෙනල්ලා පැය 3-4ක් උයනවා කුයලි වෙරලා මොකද කරන්නේ එක විනාඩි 5කින් ඕක බඩ ඇතුලට දාගන්න දාගෙන කියනවා අපේ ලයිෆ් ස්ටයිල් එක හරි ඉහෙලයි හරි ලොකු එකක් අපිට තියෙන්නේ හරක් වගේ දුක් හිතෙනවා ඔය උපාදාන පරිප්පුඩිකුයි බත්තිකුයි කෑවොත් බඩ පිරෙන එකක් නැද්ද පිරෙනවා බඩ කියයිද ආහා දාන්න එපාවක ඔය පරිප්පුයි බත්තිකුයි කියයිද නෑ ඒකට මොනවා වෙන්නත් අමු මාළුවෙක් ගන්නත් ඒක දිරවන ඕක ඇතුලේ නමුත් මොකද වෙලා තියෙන්නේ මේ උපාදාන රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන සංකාර උපාදාන අර කොටිවලිග අල්ලගෙන ඉන්නේ දැන් මොකද කරන්නේ ඉතින් දැන් ඉතින් පුළුවන් තරම් හේතු සපේන. ඕකට තමයි කිව්වේ අහක් යන නයි රෙද්ද ඇස්සේ දා ගන්නවා කියලා. මේ අහක තියෙන රූප මොකද කරන්නේ? උපආදාන ආසන්නයට ඇදලා ගන්නවා. මේ අහ කියන්නේ නෙවෙයි. තණ්හී ආ වුණා ආසන්නයට ඇදලා ගත්තා. අන්න තණ්හා වුණා උපආදාන කරගත්තා. ආසන්නයට ඇදලා අරගත්තාම මොකද වෙන්නේ ඉතින්? දැන් ඉතින් මගෙනි. අත්වාද උපආදාන මගෙනි, මමනි මගෙනි. මේ හදාගෙන ඉන්නවා. ඉතින් ඕක සංකරණය කර කර ඉන්න එක තමයි මුළු ජීවිතේම කරන්නේ. මේසාව විඳපු දුකක් විඳිනවා නම් පිංවිතිනි වින්දේ ඔන්න ඕක නිසා. මේසක් ස්ථිරදාස්තිරද අනාත්ම දාත්මද හිඳ නෙමෙයි. පුළුවන් නම් වෙනස් වෙන්න. බැරි නම් ඉතින් මම මොනව කරන්නේ? අර්ථ සහිතව ව්‍යංජන සහිතව ඔබට කියලා දුන්නනේ මේක. තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න තේරුම් ගත්තා. බැරි නම් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. එයයි කරන්න තියෙන මොකද්ද? ඔය පදවැලක් අල්ලගෙන බෝධියක් වටේට ගිහිල්ලා පදවැල කී කී බෝධිය වටේ යන්න. හැබැයි එක දෙයක් කියන්න එපා. ඒ එක දේ තමයි මේ කාලේ නිවන් දකින්න බෑ කියන කතාව නම් කියන්න එපා කාත් එක්ක. ඒක නම් පිංගුතරී ආනන්දරිය මට්ටමේ මහ දරුණු පාප කර්මයක්. ඒක නම් කියන්න එපා කාත් එක්ක. ඔබ කියන්න තියෙන මොකද්ද මම බන අහනවානේ මට ඔවා තේරෙන්නේ නැහැ ඒකෙන්ද මට නිවන් දකින්න බෑ කියලා කිව්වට නම් කමක් නැහැ මහා කියන්න මහා වීර පුරුෂයෝ ඉන්නවා වීර ස්ත්‍රියවෝ ඉන්නවා ඒ අය නිවන් දකි අපිට තියෙන්නේ මොකද්ද සාදු දාගල දෙදී ඉන්න ඒවට අන්න එහෙම කියන්න අනිත් අයත් එක කියද්දී කවදාක්වත් කියන්න එපා පිඟුතුනි මේ මොහොතේ මේ කාලවකවානුවේදී නිවන් දකින්න බෑ කියලා කාටවත් මහරහතන් වහන්සේලා 10000ක් බිහි වෙන ස්ථානයක් අපි හදන්නේ. ලංකාදීපේ පුරාම කහවතින් වැහෙනවා ඉස්සරහට. ඔබ හිතන් ඉන්න ලංකාව නෙමෙයි ඉස්සරහට එන්නේ. දැන් නම් තියෙන ඔබ හිතන් ඉන්න එක තමයි. ඉස්සරහට බොහෝ සෙයින් පින්වතුනි මිනිස්සු මේ ධර්මයට යොමු වෙනවා. තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන්නේ සුන්දර බුද්ධඝමකට එහෙම නෙමෙයි. ඒ පැවිදි වෙන්නේ නිවන් දකින්න. බෙල්ල කඩල ගියත් නිවන් දකින්නවා කියන හැඟීමෙන් වෙන මොකුත් මට ඕනේ නැහැ මට නිවන් දකින්නයි ඕනේ කියන හැඟීමෙන් තමයි එයා පැවිදි වෙන්නේ වෙන කිසිම හේතුවක් නැහැ එයාට පැවිදි වෙන්න. අන්න ඒකයි නියම පැවිද්ද. සාස්ත්‍රුන් වහන්සේගේ පැවිද්ද. ඒ පැවිද්ද ගන්න ඉන්නේ ඉස්සරහට. වගකීම් යුතුකම් වලින් එහෙම මිදිලා තිනවනවා නම් ඒවා කර්මානුරූපීව හරි ලැබුණේ නැත්තම් තමන්ට. ඔබ තරම් වාසනාවන්තයෝ තවත් නැහැ. හිත සකස් කරගන්න තියෙන නිදුනේ තමන්ගේ තියෙන දේ සාසනෙට වීජ කළා තමන් ආව සාසනෙට. ඔච්චර තමයි කරන්නේ. අපි කළේ එහෙමයි. හරි අම්බ කරමු තීරුම දේ සාස්තුරුන් වහන්සේට පූජ කරනවා. මං ඒකෙන් කියන්නේ නැහැ මේ අනිත් අයට එහෙම කරන්න. මම මේ කියන්නේ පැවිදි වෙන ඉන්න අයට කරන්න පුළුවන් දෙයක්. අනිත් අයට එහෙම මේ කියන්නේ නැහැ සාසනෙට පූජ කරන්න කියලා තමන්ට ඉඳන් සල්ලි දී ඔක්කොම. ඒක ඔබගේ වැඩක්. ඔබට කරන්න පුළුවන් දේ ඔබ කරන්න සාසනෙට. සාසනෙ කියලා ඔබ හිතන් ඉන්නේ මොකද්ද කියලා හිතලා බලන්න ඉස්සෙල්ල. පන්සලක් මෙහෙරක් නම් සාසනෙ කියලා හිතන් ඉන්නේ ඉතින් ඒක කරන්න. මේ සද්ධර්මය මාර්ගඵල නම් සාසනය කියලා හිතන් ඉන්නේ ඒක උදෙසා වෙහෙදෙන උත්තරයන් සංග්‍රහ සත්කාර කරන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔබ සාසනය කියලා හිතන් ඉන්නේ මොකද්ද කියලා ඔබ බලන්න. ඔබ හිතනවා නම් මාර්ගඵල වලට හෙන ගහිලා ගියක් කවන්නේ පන්සලයි තියෙන්න ඕනේ, චෛත්‍යයයි තියෙන්න ඕනේ කියලා ඒවත් එක්ක අදිදු කරගෙන යන්න. එහෙනම් ඔබ හිතනවා නම් මාර්ගඵලයන් තමයි තියෙන්න ඕනේ කියලා. ඒක උදෙසා කටයුතු කරන්න. මම මේකෙන් කියන්නේ පිඟුදිනි පන්සල් නඩත්තු කරන්න එපා. ඕවා හැම නෙමෙයි. වැරදි ටික දා ගන්න එපා. ඒවත් එක කටයුතු කරන්න. නමුත් සුන්දර බුද්ධ ධර්ම නෙමෙයි. සාස්ත්‍රුන් වහන්සේගේ යථාර්ථවත් බුදු ධර්ම තියෙනවා. භවයේ උදුරන්න ඕනේ නම් බුද්ධ ධර්මයේ දරා ගන්න. බුදු ධර්මයේ දරා ගත්තොත් භවයේ උදුරගත් නැහැ. දැන් ඔබ දන්නවා පිඟුදිනි මේ ලෝකෙදී තියෙන එකම දෙයකින්වත් ඔබට සෑහීමකටපත් වෙන්න බෑ කියලා. ඔන්නේ න්‍යාය ධර්මයේ හරියාකාරව තේරුණා නම් ඔබ සෝතාපන්නයි. මහ ලොකු දෙයක් නෙමෙයි සෝතාපන්නකම කියලා කියන්නේ. ඔන්නෝක තේරුම් ගත්ත කෙනෙක් දැන් මාර්ගඵලයක් දැන් ඒ තේරුම් ගත්ත කෙනාට දැන් මං කිව්වොත් එහෙම රූපං අනිච්චා කියලා තේරෙන්නේ නැද්ද? ඒ තේරිච්ච එක නෙමෙයි දැන් එයා වඩන්නේ එතනින් එහාට. රූපං අනිච්චා කියනකොට එයාට සිසාරා යනව නේද මේ රූපවල තියෙන අනිච්ච ස්වභාවය? හේතුන්ගෙන් හටගෙන තියෙන කොහොම කරත් මගේ වශයෙන් ඒ පවත්වන්න බෑ. හේතු තියෙනොත් තියෙනවා නැත්තම් නැති වෙලා යනවා කියන. ඔය ටික ඔක්කොම වැටහෙනවා හේතුන් අනිච්චා මේ රූපං අනිච්චා කියලා කිව්වහම. රූපං අනත්තා කියලා කිව්වහම වැටහිලා යනවා. රූප ලෝක අනාතයි, වේදනා ලෝක අනාතයි, සංඥා ලෝක අනාතයි, සංඛාර ලෝක අනාතයි, විඥාන ලෝක අනාතයි. නිවනම නාතයි. ඔන්න හොඳ කර්මස්ථානයක් වඩන්න. ඔය කර්මස්ථානේ වඩන්න පුළුවන් සෝතාපන්නෙකුට හරි වෙන කෙනෙකුට. මොනවද තේරෙන්නේ? රූප ලෝක අනාතයි. මොනවද යකෝ රූප ලෝක අනාතයි කියන්නේ? අනාතයි. ඒ මොකද ඒ කියන්නේ? පිටකතර අනාතත්වයට නාතත්වයේ දීපු මහා ශ්‍රේෂ්ඨ උත්සමය මේ ඉන්නේ. මෙර කිසිම කෙනෙකුට අනාතත්වයට නාතත්වයේ දෙන්න බෑ. ඔබ හැම කෙනෙක්ම සසරේ අනාතයෝ. ඇයි? ඔබට කැමති දේ වෙනවද එකක්වත්? දැන් මෙරිල බල්ලෙක් කෙනෙක් නවත්තන්න පුළුවන් කාටද මෙතන ඉන්නේ? බල්ලෙක් උනාට පස්සේ පණුව ගහන එක නවත්ත ගන්න පුළුවන් කාටද මෙතන ඉන්නේ? වාහනයක ලැබිලා චොප් වෙලා එක නවත්ත ගන්න පුළුවන් කාටද මෙතන ඉන්නේ? නෑ, සසරට වැහෙනවා නම් පිංගුතුනි ඒ යන විදිහට යන්න ඕනේ. හරියට සැඩපහරට අහුවෙච්ච මනුස්සයෙක් වගේ. සැඩපහර අර පැත්තට ගලද්දි ඒ පැත්තට යනවා, මේ පැත්තට ගලද්දි මේ පැත්තට යනවා. ගිහින් ගල්පරතේක වදිද්දි ඔක් ගාලා ගිහින් ගල්පරතේ වදිනවා. මොකද බ්‍රේක් ගහගන්නද යනකොට? සසර කියන්නේත් ඔන්න ඔයගේ තැනක්. ඕකට වැටිච්ච එක සසරේ ගහගෙන යනවා. එහෙනම් මහා අනාතෙන් අනාතයට වැහෙලා තියෙන මේ සසරේ ඔබ. වීරයෙක් වගේ හිටියට හිතාගෙන ඉන්නේ වීරයෙක් වගේ. තරුණියෝ මේ සමහර තරුණිය හිතාගෙන ඉන්නවා. මම ජිම් එකකට ගිහලා හොඳට ඇඟ හදාගෙන ඉන්නේ. දැන් මම තමයි ලෝක බුදුනා. ජිම් එකකට ගිහලා ඇඟ හදාගෙන ඉන්න කොල්ලෙක් බස් එකකට යවලා චෝප්පු වුණොත් එහෙම තියෙන්නේ මස් ගොඩක් විතරයි නේද? හිතන් හිටියේ නම් කොහොමද? හරි ඉහෙද? දියේ වැඩියා වැදුනොත් එහෙම මෙන්න ඇඟිල්ලක් මට්ටමට ගේට්ටු වෙලා යනවා තාප මේ දවස් සති ගානේ. අන්තභාගය හැදුනොත් එහෙම අර මහා මස් පර්වතේට පණුවක ගහ මැරෙන්නේ ඊට පස්සේ. හිතාගෙන ඉන්න නම් කොහොමද? තරුණ මදේ මත් වේ ණයකෙනි තිඟුදෙනි බයිසිකලේ රෝද දෙකක් තියෙද්දි එකක් උස්සගෙන එක රෝදෙන් යන්නේ. අපි තරුණයෝ තරුණ මදේ මත් වෙලා තරුණිය හිතන් ඉන්නේ ඒව තමයි තරුණ කාලේ කරන්න ඕනේ කියලා. ඔය තරුණ ශක්තිය ප්‍රයෝගී කරගන්න තිඟුදෙනි තමන්ට නිවන් දකින්න. මේ සසරෙන් නිදහසෙන් ඔබ තරුණකම ප්‍රයෝගී කරගන්නේ මේ තව අවුරුදු 5 ජීවත් වෙන්න. ඒකනේ කියන්නේ. අම්මලා කියනවා මොකද්ද? පුතේ තරුණ කාලේ ප්‍රයෝජනයක් ගනි පුළුවන් තරම් වැඩ කළා මහන්සි වෙලා වලිටිය ඉතුරු කරගනි ඊට පස්සේ කාලේ ඉන්න පුළුවන් බොහොම හොඳට. ඔච්චරයිද පේන්නේ? තව අවුරුදු 5යිද ඉස්සරහට පේන්නේ? සංසාරයත් තව ඉස්සරහට තියෙනවා පේන්නේ නැද්ද? මම මේ තරුණයන්ට කතා කරන්නේ. තරුණයන්ට තරුණියන්ට කතා කරන්නේ. මොකද ඔබ ප්‍රමාද නැහැ තාම. මේවා පොඩ්ඩක් ඔළුවට ගන්න. ලෝක සත්‍යය දෙන ගිනි ගෙඩි කන්න යන්න එපා. ඉරිගෙඩියේ දෙයි ලෝක සත්‍ය බඳහම් කසාද බඳ නැත්තම් වැඩක් නැහැ ඈ ඊට පස්සේ ළමයි හදන් ආදාමයි හදුවේ නැත්තම් වැඩක් නැහැ ඊට පස්සේ ළමයිට උගන්නා ළමයි උගන්වන්නේ නැත්තම් වැඩක් නැහැ ළමයි කසාද බඳහම් කියන්නේ එන්නු නැත්තම් වැඩක් නැහැ මුළුබුරෝ බලපන් එහෙම නැත්තම් වැඩක් නැහැ අන්තිමට මොකද වෙන්නේ ඌ මැරිලා අපාගත වෙනවා අපරාධයක් නේද දැන් කවුද ඌ වේරගන්නේ හදපු ළමයි එනවද වේරගන්නේ ඔබ අවිතිමා නරකාදී දුකින්ද හදපු ළමයි එනවද වේරගන්නේ ඔබට මතකද මේ අම්ම නෙමෙයි ඊට ඉස්සලා අද්ද විහිදපු අම්මව මතක කාටවත් ඔබ වෙනුවෙන් දහ දුක් විඳපු මේ අම්මා ඒ අද්දේ මෙරිලා පෙරේතියක් වුණා. තාමත් පෙරේතියෙක්. පින් ටිකක් දෙනවද ඔබ? ওই ටික නෙමෙයි ඔබේ දරුවෝ ඔබට කරන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්න මේ කියන එක. ඔබ ප්‍රමාද වුණොත් ඔබටයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි. ඔබට මතකද ගියත් මේ හිටපු අම්මව? අපි පිංගදිනේ 90 කල්පයක් ඇතුළතදී සියලුම අම්මලා තාත්තලා සීකලා පිං අනුමෝදන් කරනවා. මේක දේශන අවසානයේදී උඩට අහගන්න හම්බෙයි. ඔවා තේරෙන්නේ පිංගදිනේ ආර්ය தත්ත්වයට පත් වෙනකොට තමයි. නැතුව තේරෙන්නේ නැහැ ඕක. අම්මා කෙනෙක් හිටියා කියලා මතක් වෙන මේ අද්දේ විතරයි. මේිට කල්ප 91ක් ඇතුළතදී හිටපු අම්මලා තාත්තලා ගුරුවරු දරුවෝ දුවා දරුවෝ උපකාර කරපු හැම කෙනෙක්ම සිහිපත් කරලා පිං අනුමෝදන් කරනවා. ඔක කල්ප 91ක් ඇතුළත තමයි ගනුදෙනු තියෙන්නේ ඔක්කොම. 90 කල්පේ අවසන් වෙනකොට ඒ ගනුදෙනු පිය වෙනවා. ඒව ඉවර වෙනවා. මේ 90 ක ඉස්සරහට යනවා ඉතින්. අර ටික ඉවරයි. දැන් ඊළඟට කතාව කල්පයක් ඉවරනකොට අර 91 වෙනි කල්පය ඉවර වෙලා ඒක 91 වෙනවා ඉතරයක්. එහෙම එහෙම යනවා. මේකේ ක්‍රමවේදයක් තියෙනවා එහෙම. ඒව වැඩි ඔලුට ගන්න දෙයක් නැහැ. 91 කල්පය ගැන අමතක කළා දන්න ගියාත් හිටපු අම්මලා අවුරුදු 200 කට කලින් හිටපු අම්මා. ඒක බින්දු මාත්‍රයක් හිතුවද ඒ අම්ම ගැන? ඒ අම්ම ඔබ ඉස්කෝලේ යවුවා. ඔබට කැව්වා පෙව්වා ඉස්කෝලේ යවුවා ඔබ ලොකු මහත් කළා. ඔබ යුනිවර්සිටි යවුවා. ඔබ මිනිස්සෙක් කියලා හිටියද? මේ ආත්මේ අම්මා මැරෙන්න හදනකොට නම් ඔන්න අඬන හොගාල. මේ ආත්මේ අම්මා මැරුණාට පස්සේ හොගාල දාන්න දෙනවා. මේ ආත්මේ අම්මා වගේ දහගුණයක දේවල් කළාද කියලා කොහොමද දන්නේ ගිය ආත්මේ අම්මා? ඒව මතකයක්වත් නැහැනේ. සසර කියන්නේ ඕකනේ මහත්තයෝ. මේ කරණේව මේ අමතක වෙනවනේ කරපියුද්ද? එහෙනම් උන් වෙනුවෙන් කරලා මක් කරන්නද? තමන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ට මොකද වෙන්නේ කියලා තරුණ කමෙන් ප්‍රයෝජනයක් ගන්න. දෙන්න දෙමහල්ල මේවා හිතන්න. හිතලා බලලා ගන්න තීරණය. තව තවත් මම අපි ධර්මය අහන්න ඕනේ. ධර්මය අහලා යම් අවබෝධයකට අපි එන්න ඕනේ. මේ හැමෝම එක කරන එක කරලා ඉඳ කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. Eating, drinking, sleeping and having sex. Basic needs නේද? ඔය ඔක්කොම බල්ලොත් කරනවා නේද? දැන් මනුස්ස වෙච්ච අපිත් ওই ටිකමද කරන්න ඕනේ. ඔයට අමතරව ඉස්කෝලේ යන්න ඕනේ. ඇයියේ? බල්ලන්ට නිකන් කන්න හම්බ වෙනවනේ කොහෙන් හරි. අපිට නිකන් කන්න හම්බ වෙන්නේ නැහැ රස්තාවක් කරන්න. මේක නේද ඉස්කෝලේ ගිහිල්ලා රස්තාවක් කරගන්න ඕනේ. රස්තාවක් කළා කරන්නේ ඔය හතර නෙමෙයිද? ඕකටද පිංගුදෙනි මනුස්සත් මේවක් හම්බුනේ? ඕකටද පිංගුදෙනි සුගතිය කියන්නේ? ඔබට හොඳටම විශ්වාසද ඔබ මේ ඉන්නේ සුගතියේ කියලා. ඒක නිසා මම මේ කියන ඒවා ටිකක් පැහැදිලිව තේරුම් ගන්න. ඔබට මේ දොස් කියනවා හැම නෙමෙයි. දැන් සමහර උන්ට හිතෙන්න පුළුවන් අම්මෝ බණ කියන්නේ ඔහොමයි. බණ කියනකොට කියන්නේ බෑ. පිංගතුනි මේ අනාදිමත් සංසාරේ ඈ දැන් එහෙම කිව්වොත් තේරෙනවද? එහෙම කිව්වහම තේරෙනවද? අපේ දන්න මහත්තයා මම කියන්නම් රෙකෝඩින් එකක් දාන්න කියලා අරග ස්ලෝ මෝෂන් දාලා. දැන් මේ කියාගෙන ඉන්නේ මේකේ ස්ලෝ මෝෂන් දැම්මහම මොකද වෙන්නේ? එතන හෙන්නේ මේ විදිහටනේ. එතන මේ විදිහට හරි අහගන්නකෝ දවස් 3කින් විතර ඉවර වෙයි බන. පිංගුදෙනි දහම් සමාධිය කර සම්වැදුණා නම් මෙතන ඉන්න අයට අදාළ ධර්මයේ තමයි කතා වෙන්නේ. දැන් ඔබට තේරෙන්න ඇති මේ මටමයි කිව්වේ. මේ මටමයි කිව්වේ. මේ ටික නම් මටමයි කිව්වේ. අර මිනිස්සු මං ගැන කියලා දන්නේ නැහැ. ඒවත් කතාවේ ගෙදර ගිහිල්ලා. ඔබගේ තියෙන හේතු වාසනාවට අනුව තමයි පිංගුදෙනි දහම් සමාධියට සම්වැදුණාට පස්සේ දහම කතා කරන්නේ. ඒ කතා කරන වෙලාවට වචන එනවා පිංගුදෙනි කටින් පිට කරගන්න බැරි තරම් වේගෙන්. ඒ සමාධියේ ස්වභාවය. හිමින් කියන්න කිව්වොත් මම කියන්නේ නැහැ. පොඩි දරුවෙක් කියලා ප්‍රශ්නයක් අහුවොත් මම කියනවා අපේ චන්ද මහත්තයා අනේ මහත්තයෝ ඔන්නගොර උත්තරයක් දෙන්න කියලා. ඔය ඉංග්‍රීසියෙම හරියට තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවනේ. සිංහල හරියට තේරෙන්නේ නැති. දැන් මෙහෙ දරුවෙක් ඇවිල්ලා අහුවොත් එහෙම ප්‍රශ්නයක් සිංහල හරියට තේරෙන්නේ නැහැනේ. දැන් ඊයේ ඇවිල්ලා දරුවෙක් එහෙම ප්‍රශ්නයක් අහුවා. බොහොම හොඳයි. බොහොම ගැඹුරු ප්‍රශ්න අහනවා. සිංහල හරිය බොහොම කැඩිච්ච සිංහලෙන් කතා කර කර. ඉතින් මං කිව්වා අනේ මහත්තයා මේකට උත්තරයක් දෙන්න කියලා. ඇයි ඒ? මං උත්තරයක් දෙන්න කියනනම් කියපු ටිකෙන් තේරෙන්නේ නැහැ භාගයක්වත් ඒකට. ඇයි? මං හිමින් තමයි උත්තර දෙන්න පටන් ගන්නෙ. අන්තිමට දන්නේම නැතුව මොකද වෙන්නේ? එතන සමාධිගත වෙනවා. සමාධිගත වෙච්ච ගමන් පටවට ගාන කටින් වචන ටික පිටිලා යනවා. හිමින් කියන්න බෑ. මේ බණ හිමින් කියන්න ගියානම් පිංගුදෙනි. පැය 8ක් වින්වා කියලා ඉවර කරන්න බෑ. ඉතින් හිමක් නරකක් නෙමෙයි මෙතන තියෙන සාත්‍රුන් වහන්සේ අපි එක වචනයක් කතා කරනකොට වචන 512ක් කතා කරනවා. කොහොම වේගයක් ඇද්ද මේ වැහෙන? සමාධිය උපරිමයේ මහ උත්තමයේ නිවුණාන්තේ. ඒකයි දොස් කියනවා හැම නෙමෙයි. බොහොම අනුකම්පාවෙන් කතා කරන්නේ. අනුකම්පාවෙන් කතා කරන්නේ නැත්නම් එහෙම මේ ටික මැරිලා මම ආයි හරක් ගොඩට එකතු වෙනවා. ඊළඟ අනික් කෙනේ උන් ටික මොකද කරන්නේ? මේ හරක් ටික නිදහස් කරගන්න හදනවා. සල්ලි ටිකක් දීලා ගන්න හරි. ඉතින් ඕක කරනවට වඩා හොඳයි සිංහසේ දහම අවබෝධ කරගෙන සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත්තයි මේ මායාවට අහුවෙ නැතුව අනාගාමී වෙන්න. අනාගාමී වෙච්චයි මහරහත් පදවිය ලැබලා මේ සංසාරෙන් අයින් වෙන්න. සංසාරේ කොතනට ගියත් මහ දුකක් තියෙන්නේ. මොකද ස්කන්ධයන් උපාදාන කරගෙන පවත්නාගෙන යාම මහ දුකක්. ඒකට සංඛාර වඩන්න ඕනේ. සංඛාර වඩන්න තීටියොත් ඒවා විපරිණාමයට යනවා. ඒක ඊට වඩා දුකක්. කොටි බලි ගැල්ල ගත්ත වගේ කොහෙන්වත් බේරිල්ලක් නැහැ. ඉතින් මේ ටික හරියාකාරව තේරුම් ගන්න නිවන් දකින්න උත්සාහ කරන එක තමයි ඔබට තියෙන්නේ. ඒකයි කිව්වේ සම්මා සම්බුද්ධ ශාසනය එලෙසම පවතිනවා. මහරහත් උත්තමයෝ තාමත් ඉන්නවා. පිරිනිවන් පාපු උත්තමයෝත් ඉන්නවා. අද හෙටත් මේ වෙලාවෙත් රහතන් වහන්සේලා බිහි වෙනවද මේ කොහේ හරි තැනක? හරි ධර්මයේ තියෙන තැනක. ඒක නිසා ඔබ කටයුතු කරගන්න. ඔබට පුළුවන් මේක කරන්න බෑ නෙමෙයි. ඔබට ඒ කාන්තේම පුළුවන්. මහ ධර්ම කාරණා පස්සේ යන්න ඕනේ නැහැ. දැන් කිව්ව රූප ලෝක අනාතයි. දැන් සංසාරේ අනාත වෙලා ඉන්නේ. එහෙනම් පිංගුතුනි රූප ලෙව කැම අනාත නැද්ද? ඈ ලෝක කියලා කියන්නේ පිංගුතුනි ලෝවාගත්ත කයට. ලෝකයා කියලා කියන්නේ කය ලොවනේ කාලා. දැන් අපි කියන ලෝක සත්වයෝ කියලා. ඒ කියන්නේ කාටද මේ? කය ලොවනේ කාලා. කය ලොවනෝ මොකද්ද කය කියලා කියන්නේ? ඇඟට නෙමෙයි. කය කියලා කියන්නේ සමූහයට. සමූහයක් කියලා කියන්නේ මොකටද? ස්කන්ධයන්ට. එහෙනම් ස්කන්ධයන් ලොව ලොව ඉන්න අය කවුද? ලෝකය. ඒගොල්ල කරන්නේ ස්කන්ධයන් ලොවන එක. ඒ කියන්නේ රූපස්කන්ධය ලොවනවා. වේදනාස්කන්ධය ලොවනවා. සංඥාස්කන්ධය ලොවනවා. සංකාරස්කන්ධය ලොවනවා. විඥානස්කන්ධය ලොවනවා. ලොව ලොව ලොව ලොවනවා කියන එක දන්නව නේද? කනව නෙමෙයි ලොවනවා කියලා කියන්නේ. ඕක ලෝලෝ ඉන්නතු කාහංගෝ කියලා කියන්නේ නේද? හරි ආසාවෙන් අත ගා කණේ ගන්නේ නේද? ලොලිපොප් එකක් දුන්නාම ලෝනෝ ළමයි. හරි ආසාවෙන් කඩේ කඩතර කාලා දාන්නේ නේද? ඒක කියන්නේ ලෝලෝ ඉන්නතු කාලා. එහෙනම් ලෝනවා කියලා කියන්නේ මහා ආසාවකින් මක් කරගන්නවද? මහා ආසාවකින් නතු කරගන්නවා. එහෙනම් කය ලෝනෝ මේ. රූපස්කන්ධය ලෝනෝ. වේදනාස්කන්ධය ලෝනෝ. ඔන්න ඔය ලෝන වැඩපිළිවෙලේ ඉන්නේ. ඒකයි ඔකට ලෝකයා කියන්නේ. එහෙනම් බින්දුදිරි රූප ලෝක අනාත නැද්ද? රූප කය ලොවන එක අනාත නැද්ද? අනාතෙට මගක් නෙමෙයිද? සසරට මගක් නෙමෙයිද? වේදනා කය ලොවන එක සසරට මගක් නෙමෙයිද? සංඥා කය ලොවන එක සසරට මගක් නෙමෙයිද? සංකාර මග ලොවන එක සසරට මගක් නෙමෙයිද? විඥාන කය ලොවන එක සසරට මගක් නෙමෙයිද? එහෙනම් ඔය කය ලොවන එක සසරට මගක් නම් පිටුදිලි අනාත වෙන එක නවත්ත ගන්න පුළුවන්ද? නෑ. එහෙනම් රූප ලෝක අනාතයි, වේදනා ලෝක අනාතයි, සංඥා ලෝක අනාතයි, සංකාර ලෝක අනාතයි, විඥාන ලෝක අනාතයි. නිවනම නාතයි. නිවනම නාතයි, නිවනම නාතයි. ඔන්න මෙනේ කළා. මේ ධර්මයේ හරියට තේරුම් ගත්ත කෙනෙක් ඔය කර්මස්ථානයේ සතියක් වල්ලා බලන්න ඔබට රාගදේශ මොහ ගැලවිලා යන පටන් ගන්න නැද්ද කියලා. නිවන නැහැ කියනවනම් කවුරු හරි. ඊඔන්න කර්මස්ථානෙකුත් දුන්නා. වඩල බලන්න. එහෙම නැත්තම් වඩන්න. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. ලෝක තුනයි නේ තියෙන්නේ. කාම ලෝක කියලා එකක් තියෙනවා. රූප ලෝක කියලා 16ක් තියෙනවා. කාම ලෝක තියෙනවා 7ක්. රූප ලෝක තියෙනවා 7ක් නෙමෙයි. කාම ලෝක 11ක් තියෙනවා. රූප ලෝක 16ක් තියෙනවා. අරූප ලෝක 4ක් තියෙනවා. ඔය 31කින් හැරෙන්නේ වෙන ලෝකයක් නැහැනේ. එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඔන්න වැඩද? ඔය තුල අනුලෝමක් ශාන්තියත් සම්මත්ත නියාමයක් දෙකම තියෙනවා. නිවන් දකින්න නම් අනුලෝමක් ශාන්තියට එන්නත් ඕනේ, සම්මත්ත නියාමයට යන්නත් ඕනේ. ඕවා පද විග්‍රහ කරලා තියෙනවා. මේවා අහන්න ධර්ම ඔක්කොම කතා කරන්න අද බෑනේ. දැන් මේ වෙනකොටත් ගොඩාක් වෙලා බණ කියලා ඇති මං හිතන්නේ. මට නම් එළිවෙනකම් බණ කියන්න පුළුවන්. ඔය බිම ඉඳගෙන ඉන්නකොට අමාරු වෙති ඉන්න. මේ සමාධියට සම්බඳුනට පස්සේ බිගෙදී මේ බෙල්ල කඩලා ගියත් බණ කියන්න පුළුවන්. මේ උගුර දැන් මේ බණ කියලා ඉවරනම ඔලුව කැක්කම හොදටම. ඇයි ඒ? හිතට දරන්න පුළුවන් වුණාට කයට දරන්න බෑ මේ වේගෙ. සාස්තුරුන් වහන්සේ ණය ගෙවන්න ඕන නිසා මං ඒව කියවන්නේ දැන්. ඇයි? සාස්තුරුන් වහන්සේ කොහෙවත් කියවලා තියනවද? යකෝ මං මෙච්චර දුකක් වින්දා. කොහෙ කියලා තියනවද? මම මෙහෙම කළේ උඹලට. කොතනද කියලා තියෙන්නේ? එහෙනම් මට කියන්න පුළුවන් දේ ඒවා. නෑ නෑ. සාස්තුරුන් වහන්සේ වෙනුවෙන් මැරිලා ගියත් මං සාස්තුරුන් වහන්සේ වෙනුවෙන් මලා කියලා නම් කියන්නේ නෑ. මේ සාසනයට ගන්න කිසිම දෙයක් පිටුදෙනි කියා පාන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් මෙහෙරක් හදලා ඔකට යටින් නමක් ගහගන්නේ. මේ ආරාමේ හදන්න පිටුදෙනි කෝටි ගණන් මිනිස්සු සල්ලි දීලා තියෙනවා. එක්කෙනෙක් ගවන් නම් ගහලා නෑ. එක්කෙනෙක් ගවන් නම් ගහලා නෑ. මංවත් දන්නේ අඩුතරමේ කවුද සල්ලි දුන්නේ කියලා. අකවුන්ටන්ට් මහත්තයා දන්නවා. චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් සියලු අකවුන්ටන්ට් වාර්තා හදන. ඕන කෙනෙකුට ඔය කාඩ හිතනවා නම් එහෙම සල්ලි ගසා ගන්න නැති ඕකෙන් කියලා. ආන් ගිහින් ඒ කවුන්ටන්ට් මහත්තයා හම්බුනහම ඔක්කොම ඉස්සර ටික දෙයි. මෙන්න ආපු සල්ලි මොකද බැංකුවට නැතුව අතර කාගේ සල්ලි එන්නේ නැහැ. බැංකුවට සල්ලි එන්නේ. මෙන්න ආගිය තොරතුරු ඔක්කොම අයවැය වාර්තා තියෙනවා මෙන්න. ඔය එක්කෙනෙක්වත් පින්වතුනි කිසිම තැනක නමවත් දාලා ඉවන්නේ නැහැ. එංගලන්තයේ පින්වතෙක්. එංගලන්තයේ කියලා විතරක් ගහලා ඉවන්න මොකද ඒතර ආපු රට දන්නවනේ. මොකද්ද කියලා. මොකද සල්ලි ආවද නැද්ද කියලා හොයාගන්න කෝල් කරලා බලන්න ඕනේ නේද ඊටපස්සේ. රටින් රටකට සල්ලි මාරු වෙනකොට. එහෙම තමයි එන්නේ. ලං ගහන්නේ නැහැ. ලැජ්ජ නැද්ද මේගොල්ලෝ මේ සාරාංශංගේ කල්පලක්ෂයක් තියෙන ධාතුරුණාන්දේ පෙරම්පුරල හදුව සාසනේ. උන්වහන්සේ කරපු කැපකිරීමට උන්වහන්සේ කොහෙද කැපිද මේ නමක්? කොතනද උන්වහන්සේ නම ගහලා තියෙන්නේ? ඈ ධම්මපදේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුද්ධා කියලා ගහලා එහෙම තියෙනවද කොහෙද? එහෙම එකක් නෑ. එහෙනම් හන්දේ ඉන්නේ මං කොහොමද මගේ නම ගහන්නේ ඔය? එහෙනම් ඔබ කොහොමද ඔබ හදන එක නම ගහන්නේ? නම් පැත්තකට දාන්න තියෙන්නේ පින තියෙන්නේ තමන්ගේ හිතේ. පින තියෙන්නේ අනිත්‍යයන්ගේ අනිත්‍යයන් කතා කරන දේ නෙමෙයි. කවුරු හරි පිනක් කරනවා නම් ඒක Facebook එකේ දාන්න. ඒක කරලා තියෙන්නේ පිනක් නෙවෙයි. ඒකට ඒක පින අනුමෝදන් වෙන්න බෑ. ඉතින් ඕවා මහා අපරාධය කරගන්නේ. අර මහා සාර දානය දීලා Facebook එකට දානවා. මොකටද දාන්නේ? අපි දන්නේ නෙවෙයි. අපි ටිකක් වැදගත් ඒවා සමාජයේ අපිත් මේ ඉන්නවා පොඩ්ඩක්. ඕකද ඕකට පින්නන්න Facebook එකට දාන්න. දාන දෙන වෙලාවෙ කියනවා. මේ ඕක පොඩ්ඩක් ෆොටෝ එහෙම ගහලා තියාගන්න. Facebook එකට දාන්න. එතන අරුණුත් දැනගනීනේ. උන් විතර නෙමෙයි අපි දාන දෙනවා කියලා. දෙන්න දෙමළු කතා වෙලා තමයි දෙන්නේ නැති. කවු පින්නදනේ? අර මෙහෙත මහන්සියෙන් උපයගත්ත දානේ දීලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නත් බෑනේ. මේ මාන්නකාර මෝඩ ගතිහින්ද. ඔය ලෝක සත්‍යයේ ගිනි ගෙඩි එකෙක් දැම්මම ඔක්කොම දානවා. එකෙක් නම ගැහුවනම් ඔක්කොම ගන්නවා. බැරිලා නම කියවුන්නේ නැත්තම් එහෙම. පින්කමක් කරලා ඔක්කොම නැද්දි කියව එක්කෙනෙක්ගේ නම කියන්න අමතක වෙනවා. ඌ එදයි පැත්ත පන්සල් යන්නේ. ඔක්කොම නංගෝ මගේ කිවි තරක් කිව්වේ නෑ. මන් දන්නව ඕක. අරු තමයි කරන්නේ නැත්තේ හාමුදුරන්ට කියන්නේ මගේ නම කියන්න එපා කියලා. ඒක නිසා පින්වතුනි උපාසක උපාසිකාව වෙන්න ගිහියෝ වෙන්න එපා. ගිහියා කියන නමේ තේරුම තමයි ගැරහිය යුත්තා. උපාසක උපාසිකාව වෙන්න ගිහියෝ වෙන්න එපා. ඒ කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේලාගේ ගැරහුමට පාත්‍ර වෙන්න එපා කවදාවත්. ඇත්තටම ඔබ වෙනුවෙන් බණ කියන්න බොහොම පහදෙලි. මෙතන ඉන්නවා පින්වතුනි හොඳට ධර්මඥානය තියෙන අය. ඒක නිසා ධම්ම සමාධියේ කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව එක වේගෙන් නැගිලා යනවා. තිරිසක් ඉන්නවා මෙතන ධම්ම සමාධියේ සම්බන්ධ ධර්මයේ ශ්‍රවණය කරන. ඒවා වරමුණු කරගෙන ධම්ම කතා කරනකොට ධම්ම සමාධියේ බාධා නැහැ. හැබැයි ඉන්න ඔක්කොම එහෙට මෙහෙට ඇවිදින්න ගියොත් එහෙන මොකද වෙන්නේ? ධම්ම සමාධිය නගා ගන්න බෑ. ඒ හොඳයි. මම එතකොටම කියලා ආවේ. මේ රටේ කරන ධම්ම සාකච්ඡාව නම් බොහොම සාර්ථක වෙයි කියලා. ඒකේ අනිත්‍යතරල වේ අසාර්ථකයි කියන එක නෙමෙයි. හේතු ධර්මාභෝධයට පත් වෙච්ච පිරිසක් ඉන්නවා. තහ නිවන් දකින්න කැමැත්ත තියෙන පිරිසක් ඉන්නවා. ඒ ඔස්සේ අනිත්‍යයටත් මේක අහගන්න පුළුවන්. මං කියන්නේ නැහැ කවුද මේ ධර්මාභෝධයට පත් වෙලා ඉන්න අරව මේවා කියන. මට මේ තාන්න මාන්න දෙන්න බෑ. මෙන්න මේකයි මෙයා මෙයා සෝවාන් මෙයා සකදාගාමි මෙයා අනාගාමි මෙයා අරිහත් කියලා මට කියන්න බෑ. ඉතින් ඒක නිසා ඔන්න ඕක තමයි මාර්ගය. ඔන්න දැන් මේකට පැය කීයකට කලින්ද? හතර. මේට පැය 4කට කලින් ධර්ම දේශනාව පටන් ගත්තා. ඒ අතර වාරයේදී වතුරු වීදුරු භාග දෙකක් ඉදිරිය බිව්වා. ඔච්චර තමයි ශරීරයට හම්බුනේ. ඒකයි ඔලුව කැකුව හැදෙන්නේ. කතා කරනකොට මොකද වෙන්නේ? වාස්තුපතෙන් පිට වෙලා යනවා ශරීරයේ තියෙන වතුර ඔක්කොම. ඊට පස්සේ ෆෙන්ඩෝල් කාඩ් දෙකක ඉදිරිය ඔලුව කැකුවක් හැදෙනවා. ඉතින් වතුරු වී වර කියන්නේ නැහැනේ. වතුරු වී ජූබර හැදෙනවා ඊට පස්සේ. එහෙනම් මොකද වෙන්නේ? වැසිකිලි කී දේ තමයි මම කියන්නේ. ඒක නිසා කරන්න දෙයක් නැහැ. හැබැයි මේවා කරන්නේ ඔබ හින්දා නෙමෙයි. කවුරු හින්දාද? සාතුරුන් වහන්සේනේ. ඒක නිසා අපි කියන්නේ මෙතන ඉන්න සෝවාන් උලත්ත කැමර නැතත් එකයි. ඉතින් ඔබ හිතා ගන්න ඔබට කරන්න ඕනේ. ඒකයි මම කියන්න හදන්නේ. ඔබ හිතන්න ඔබට කරන්න. කවුරුත් මගේ අනුගාමික එහෙම වෙන්න එපා. මොකද මං ගෝලේ වදන්නේ නැහැ කොහෙවත්. කවුරුත් මගේ සරණ එහෙම යන්න එපා. සාතුරුන් වහන්සේගේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය සංඝයා වහන්සේගේ සරණ යන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් දෙන්නම් මං ඔන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් වශයෙන් ධර්මයේ දෙන්නම්, ඉන්න තැනක් දෙන්නම්, කුසට ආහාරයක් දෙන්නම්, ආහාරයක් දෙන්නම් කියන ඒවා සම්පාදනය කරන වැඩ පිළිවෙල හදලා දෙන්නම්, ලෙඩට බෙහෙතක් දෙන්නම්, ඉඩට වස්ත්‍රයක් දෙන්නම්. ওই ටික දෙනවා නම් ඉතුරු ටික කරන්න තියෙන්නේ ඔබට නේද? ඔබට කරන්න තියෙන්නේ නිවන් දකින්න විතරනේ. කන්නක් දෙනවා නම්, බොන්නක් දෙනවා නම්, අඳින්නක් දෙනවා නම්, ඉන්න හිටින්න තරගුත් දෙනවා නම්, ලෙඩට බෙහෙත් හේතුත් කරනවා නම්, ධර්මයක් දෙනවා නම්, උගන්වනවා නම්, ඒ ටිකත් කරනවා නම්. තව මොනවද විගඳන ඕනේ? නිවන් දකින්න. ඒක නිසා ඕනේ වෙලාවක ලෑස්ති වෙන්න. ඉස්සෙල්ලා ධර්මය අහන්න. අහලා ඕනේ වෙලාවක ලෑස්ති වෙන්න. ඔබ ලෑස්ති වෙන ඕනේ වෙලාවක පිඟුදිනේ ඔබගේ පැවිද්ද තදා අපි කටයුතු කරනවා. ඕනේ වෙලාවක ලෑස්තියි. කාන්තාව අවුරුදු 65ට අඩු වෙන්න ඕනේ, පිරිමි අවුරුදු 70ට අඩු වෙන්න ඕනේ. දැනට තව අවුරුදු 10කට පස්සේ ඕක බහිද නල්ලනවා පල්ලෙහාට. ඊළඟ අවුරුදු 55න් පස්සේ වැඩි දියුණු දෙන්නේ නැහැ කාටවත්. තරහ. මොකද ලංකාවේ නීතියක් දාගෙන තියෙනවනේ දැන් එහෙම. බොහෝ අය සම්මත කරගෙන තියෙනවා අවුරුදු 55න් ඉඳලා පස්සේ වැඩි දියුණු පැවිදි කරගන්න නැහැ කියලා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. මොකද ගොඩක් වයසට ගියා ඉන්නෝ. ඒ අය අපිට කියනවා නේ අපිට මේ ධර්මයේ මුලින් හම්බුන්නේ නැහැ නේ. මුලින් හම්බුනා නම් අපි මේක කරගන්න ඕනේ. හා. ඒක නිසා ඔන්න දුන්නා. තව අවුරුදු 10කින් පස්සේ 65 වෙන අයටත් කියන්න බලවද ඕකම? ඒක කියන්න විදිහක් නැහැ නේ. ඒක නිසා ඒක පල්ලයට බස්සන. දැන් කරගන්න පුළුවන් වෙලාවෙ කරගන්න. මොකද මේ විදිහේ සාසනික ප්‍රතිපේදයක් පවතින ඕනේ. එතන ඉන්න අයද බෑනේ. ලෙඩ සනීප කරගෙන ඉන්නේ නේද? අවුරුදු 70 කියන පැවිදුණාට පස්සේ තව අවුරුදු 5ක් යනකොට මොකද වෙන්නේ? කෙලින්ම ලෙඩ ඇදෙන්නේ. ඊළඟට එතන ඉන්න අයද වෙන්නේ මොකක්ද? උපස්ථාන කරගෙන ඉන්නේ. ඉතින් ඒක හරි කරදර වෙනවා. නමුත් සාස්ත්‍රුන් වහන්සේගේ නාමයට අපි ඒ දක්වා දීර්ඝ කළා දිනවා මේ දේවල්. මේ කරන්නේ තව කවුරුහරි හේතු වාසනාවන්තයෙක් ඉන්න ඕන නිවන් දකී කියන පරම පියදුරු චේතනාවයි. නිවනම නාතයි පින්වතුනි, එතනින් එහාට දෙයක් නැහැ. ඒක නිසා නිරන්තරයෙන් ආර්ය මෛත්‍රී කර්මස්ථානයක් කියලා එකක් තියෙනවා. මේ අහන්න ආර්ය මෛත්‍රී භාවනාව කියලා මෛත්‍රියක් දේශනා කරලා තියෙනවා. සාත්‍රු උන්වහන්සේගේ මෛත්‍රී භාවනාව. මේවා කියන්න ගියොත් එහෙම තව දවස් දෙකක් බණ කිව්ව හැකි මේ. ඔබ මේ කතා කරන මෛත්‍රියට වඩා අභිමුඛින් වෙනස් වෙච්ච ආර්යයන් සඳහා ප්‍රයෝගික කරගන්න මෛත්‍රී භාවනා ක්‍රමයක් තියෙනවා. ඒවා ආර්ය භවන වඩන මෛත්‍රිය. සාත්‍රු උන්වහන්සේ දේශනා කරපු මෛත්‍රිය. ලෝක සම්මතයේ තියෙන එක නෙමෙයි. ඒවා පොඩ්ඩක් අහන්න. ඒ දේශනා අහන්නේ අහල ඉවර වෙලා ඒ ආර්ය මෛත්‍රිය වඩන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර 10 මිදෙත්වා කියලා පතන්න. මේ සංසාරේ මහා 10ක්. ඔය කල් ඉදිරික් කරන්න. බොහෝ වෙලාවක් නම් ගියා. ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් ඒත් අහන්නත් පුළුවන්. ඉතින් වෙලාව ගිය නිසා ප්‍රශ්න ඉදින් වෙන අවස්ථාවකට යොමු කරන්න සෝබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් පිළිගනි මේ ධර්මයේ ඔබයි වෙබ්සයිට් එකට යොමු කරන්න පුළුවන්. ඒවට සුදුසු කාලය බලලා සුදුසු වෙලාවට උත්තර දෙනවා. පරිසම්පාදයේ කතා කරගෙන යනකොට ගන්ධබ්බයා ගැන ඇහුවොත් නම් උත්තර දෙන්න විදිහක් නැහැ. පරිසම්පාදයේ ගැන කතා කරනකොට ඒ වගේ සාර ධර්මයක් ඇහුවොත් ඒකට උත්තර දෙනවා. ගන්ධබ්බයා ගැන කතා කරන වෙලාවට ඔබ මොකක් හරි තව ලෝකයක් ගැන ඇහුවොත් ඔන්න උත්තර දෙනවා. ඒ වගේ ලෝකේ තියෙනවා ගොඩාක් දේවල් ඔබට දැනගන්නත් ඒවා තියෙනවා. නිවන් දකින්න නම් ඔය ඔක්කොම දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ධර්මයේ සම්බන්ධ ප්‍රශ්න. වෙනනම් ප්‍රශ්න අහන්න එපා. කන්නේ බුලත් විදද බොන්නේ සුරුට්ටුද? ඒ වහල වැඩක් නැහැ නේ. කොහෙද ඉන්නේ දැන් ඉතින් මොකද කරන්නේ මෙතනින් යන්න මොකද වෙන්නේ? ඒව වැඩක් නැහැ. ධර්මයේ සම්බන්ධව නිවන සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද පිංගුදිනි? ඔබට ප්‍රශ්න තියෙන පුළුවන් ඕන තරම්. දිව්‍ය ලෝකයේ දෙවිවරු කී දෙනෙක් ඉන්නවාද? දිව්‍ය ලෝක කීයක් තිබෙනවාද? ඇයි ඒවට හේතු තියෙනවා පිංගු? 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා කියලා කිව්වට ඒක එහෙම නෙමෙයි ඇත්ත කතාව. 33 කෝටියක් දේව මණ්ඩල තියෙනවා. ඔන්න ඇත්ත කතාව. 33 කෝටියක් දේව මණ්ඩල තියෙනවා. ඒ කියන්නේ දේව ಜಾති, දේව ටයිප් 33 කෝටියක් තියෙනවා දිව්‍ය ලෝක හය ඇතුලේ. ඒ කොච්චර දිවරු ඉන්නවද කියලා හිතන බලන්නකෝ. හරි. දැන් මේ වගේ දැන් ප්‍රශ්න වලට උත්තර තියෙනවා. තව කෙනෙකුට අහන්න පුළුවන් පොළවේ ඉඳලා කොච්චර දුරින්ද දිව්‍ය ලෝකේ තියෙන්නේ කියලා. ඒවටත් උත්තර තියෙනවා. නමුත් මේ වෙලාවේ තේරුමක් නැහැ නේ ඒව කතා කරලා. ඒවට උත්තර දීලා තියෙන ඕනේ තරම් මේව අහන්න මුලින් ඉඳලා අහනකොට ඔයාලා ඔය ප්‍රශ්න අහලා ඇති ඒවට උත්තර දීලා ඇති. නමුත් නිවන සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එතකොට මේ විතර මොකද හෙට ඔබ මළොත් එහෙම ඒක දැනගන්න නැතුව මැරුණොත් එහෙම ඔබට නිවන ප්‍රමාද වෙලානේ මැරෙන්නේ. නමුත් ඉතින් පොළොවෙන්ද දිව්‍ය ලෝකෙකින් දුර දන්නේ නැතුව මැරෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? එහෙම නැත්නම් පුළුවන් තරම් මේ ධර්මයේ අහන්න. ඔබට තියෙන සියලු හිත වෙනස් කරගන්න විතරයි. අනේ මං අහවලා සරණ ගිහිල්ලා හිටියේ. පුළුවන් නම් වෙනස් වෙන්න බලන්න. මං අහවලා සරණ ගිහිල්ලා හිටියේ මට බුදුහාමුදුරුව අපතකුණ. බුදුහාමුදුරුව සරණ යන්න අපතකුණා මං අහවලා සරණ ගිහිල්ලා හිටියේ. ඒක නිසා මං කාගෙවත් බණ අහන්න ගියේ නැහැ. ඒක නිසා මට මේව හම්බුනේ නැහැ. ඕපන් මයින්ඩඩ් අයට පින්වතුනි නිවන් දකින්න ලේසි. හේතුව තමන් ටිකක් හැසුරු කරලා බලන. ඒ අසුරු කළ බැලුවට පස්සේ ඔන්න තේරෙනවා හද්දේ ඉන්නේ මං අවුරුද්දක් අසුරු කළාට මගේ කිසි අඩු වෙනසක් වෙලා නැහැදී. එහෙනම් මේක අසුරු කළ වැඩක් නැහැනේ. බලන්න ඔබ කාගේ හරි ධර්මයක් අසුරු කරනවා නම් ඔබ බලන්න ඔබට රාගය කොච්චර ෂේ වුණාද කියලා. ద్వේෂය කොච්චර ෂේ වුණාද, මෝහය කොච්චර ෂේ වුණාද. ඔය තුන ෂේ වෙලා නැත්තම් එක බින්දු මාත්‍රයක්වත් ඒ සාස්ත්‍රුන් වහන්සේගේ දහමක් නෙමෙයි. සාස්ත්‍රුන් වහන්සේ කියන දේ මේ මං කියන ධර්මයේ හරි. මේක අහද්දි ඔබට රාගය ෂේ වෙන්නේ නැත්තම් ද්වේෂයේ ඡේවෙන්නේ නැත්තම් මෝහයේ ඡේවෙන්නේ නැත්තම් තව තවත් ලෝකෙට ඇලි ඇලි අනේ දිව්‍ය ලෝකෙ ටොප්නේ අංකෝ ඔකට යංකෝ බ්‍රහ්ම ලෝකෙ ටොප්නේ ඔකට යංකෝ කියලා නම් හිතෙන්නේ මම මේ කතා කරන බණ අහලත් අහන්න එපායි. ඇයි මේ බුදුබණ නෙමෙයි එහෙනම් කියන්නේ? බුදුබණ නම් රාගක්ඛයෝ නිබ්බාන. රාගයේ ඡේවීමෙන් නිවන ලැබෙනවා. ද්වේෂක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බාන. මේ ටික අහද්දි ඒ ටික ඒ තුන ඡේවීවි යනවන නිතර අහලා ඒ ටික ඡේකල දාගන්න. නැත්තම් ඕන විදියක් කරගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. මගේ ගමන මම යනවා මගේ පාඩුවේ. ඔබත් පුළුවන් නම් එකතු වෙන්න. ඔබගේ ගමන නිදහස් වෙන්න. එහෙම නම් අදට හමාර කරමු. නේද? දැන් පිටිගොඩේ ධර්ම දේශනාවක් අවසන් වුණාම දැන් මෙතන ඉන්න ඔබ ලෙහෙසි පහසු පිරිසක් නෙවෙයි. දැන් මෙතන ඉන්න ඔබ මෙතන ඇති අඩුම තරමේ 150ක්වත් ආර්යත්වයේ ළඟා කරගත්ත. අඩුම තරමේ සෝතාපන්න මාර්ගස්ථවත් වෙච්ච. එනේ බෞද්ධවත් වෙච්ච. අදිස්ථාන කරගත්ත මම කොහොම හරි නිවන් දකින්නවා කියලා. එහෙනම් ඔබ කියලා කියන්නේ පිළිගොඩනේ ලේසි පහසු මිනිසක් නෙමෙයි. ඔබට දානයක් දෙන්න ලැබෙන එක මහත්ඵලයි මහනිසංසයි. මේ වෙලාවේ ඔබට දානයක් දෙන්න ලැබෙන එක. හැබැයි සිල් දෙද්දක් කරේ නැහැ නේද? සුදු වැඳුම් දවටගෙන නෑ නේද? එහෙනම් පිටුදුනි සීලය කියන එක පරිපූර්ණ වෙන්නේ ප්‍රඥාව තුල. මිසක් වැඩ කරන එක තුල නෙමෙයි. ජීවිතාන්තයේ හිරේ ගිය එකේ කරුවල කාමරයක දාලා තියන උඩ දෙන්න දඩුව විදියට. පොඩි කොටු කාමරයක යකඩ මේ යකඩ පොළු හයි කරපු කාමරයක දාලා තියෙනවා. දැන් මට කියන්න. ඌ ප්‍රාණඝාත කරනවද දැන්? හොරකම් කරනවද? දුරාචාරයේ හැසිරෙනවද? නැහැ. බොරු කියනවද? නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? නැහැ. හරි. දැන් මේ ලෝක සම්මත අර්ථයෙන් තියෙන පන්තිල් පද පහනේ ඔය ටික කරනවද? නැහැ. කේලම් කියනවද? පරුස වචන කියනවද? හිස් වචන කියන මොකෙක්වත් නැහැ නේ උත් ඒ කතා කරන්නේ. එහෙනම් ඌ තරම් දිල් රකින්න කෙනෙක් තවත් නැහැ නේද? එහෙනම් ඒ උට දෙන දාන්නත් මහත්ඵලයි මහනිසංසයි වෙන්නේ නැහැ. මම මේ කියන ඒවා පොඩ්ඩක් බුද්ධිමත්ව තේරුම් ගන්න. එහෙනම් ප්‍රඥාවන්තයාට දෙන දානේ තමයි මහත්ඵල මහනිසද්ද වෙන්නේ. ප්‍රඥාව වඩා ගන්න එතකොට සීලය වැඩෙනවා. සීලය කියන්නේ සමාදන් වෙන්න ඕන එකක් නෙමෙයි. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන. ඔබ අහලා නැති වෙන්න පුළුවන්. යං සමාදානං තං වතං, ඒ කියන්නේ යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරට්ඨේන සීලං. සංවර යන අර්ථයෙන් තමයි සීලය. සංවරනවා. මල් වර්ණනවා කියන්නේ මොකක්ද? ගහක් මල් වර්ණනවා කියන්නේ මල් නැති වෙලා යනවා. එහෙනම් සං කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු වෙමින් උපාදාන කරගන්න ක්‍රියාවලිය. ඒක මක් කරනවද? වර්ණනවා. අන්නේ සංවරත්තේන. ඒ සංවරාගෙන යනකොට මක් වෙනවද? සීලය පිහිටනවා. සීලය රෙද්දකට හැදෙන්නේ නැහැ. තේරුම් ගන්න මේ දේවල් බුද්ධිය. ඒ කිව්වෙ දැන් සිල් ගන්න යන්න එපා කියලාද? නෑ, ටික් දැම්ම නම් අයින් කරගන්න. සිල් ගන්න යන්න එපා කියලා කිව්වේ නෑ. ඕන එකක් කරගන්න. නමුත් මං කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් පන්සිල් පද පහ රකින්නවද ඔබ? ඔය පන්සිල් පද පහේ ආර්ය තේරුම දන්නවද ඔබ? පාණාතිපාතා කිව්වම මම සතුන් නොමරමි කියලා හරියන්නේ නෑ. පාණාතිපාතා කියන ශික්ෂාපදේ ශාස්ත්‍රුන් වහන්සේ පනවලා දින ඊට වඩා පරම ගැඹීර විදියට. ජීවිතාන්තයේත් එක් රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහාතබූ දනමුගුරු ඇතිව බහාතබූ දැල්ලුගුල් ආයුද ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ. ඔන්නෝක තමයි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියලා ශාස්ත්‍රුන් වහන්සේගේ ශික්ෂාපදේ. මම සතුන් නොවරමි, නොදුන් කිසිවක් නොගනිමි, දුසිරිතෙන් වැළකීමි, බොරු බසක් කිසි විටක නොකියමි. ඔච්චර තමයි දන්නේ. ඊළඟට මත්පැණින් වැළකීමි, පන්සිල් සමාදන් වෙමි, නිති පන්සිල් රකිමි, එයින් දියුණුවට පැමිණෙමි. ඔක කිවි ඊයේ වසරේදීද? තුන වසරේදී කිව්වේ. තුන වසරේ පස්සේ ආය දහම්පස ගියේ නැහනේ. 37 පන්ති කියන්නේ. ඒක නිසා ඔච්චර තමයි තාමත් දන්නේ. ඊට පස්සේ කියනවා අපි තරම් බුද්ධ ආගම දන්න කවුරුත් නැහැ මේ ලෝකේ. අපි තමයි බුදුන්, අපි තමයි ලොක්කෝ. දැන් ඔය කියපු ධික්ෂාපදේ මම සතුන් නොමරමි කියලා දැනින් විතරක් නවත්ත ගන්න පුළුවන්ද? ජීවිතාන්තයේ ක්‍රහතන් වහන්සේ අන්තතු දේ ගැනීමෙන් වෙනවා අන්තතු දේ ගැනීම අතහැර දුන් දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව කටයුතු කරන්නේ. ඔන්න අදින්නා දානා පටිවිරතෝ හෝති. ඒකයි පිංගුතුනි කියන්නේ. ඔය පළවෙනි ශික්ෂාපදයේ සද්ධා ඉන්ද්‍රිය දියුණු වයිට රකින්න පුළුවන්. දෙවෙනි ශික්ෂාපදයේ වීර ඉන්ද්‍රිය දියුණු වයිට තියෙන ඔය ශික්ෂාපද පහ හරියට රැක්කොත් ඔය පහෙන් එකක් හරියට රැක්කම නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න දේශනා කරමු ශික්ෂාපද පහක් ඔය තියෙන්නේ. ඔබ අය කතා කරන්නේ පංච දුස්චරිතේ සමාජයේ තියෙන එක. මොකද්ද අවසාන ශික්ෂාපදයේ තේරුම? ඈ? සුරාමේරේ මජ්ජපමා දත්තාන? ඔය පොඩ්ඩක් කටේ ගහගත්තාම මිනිස්සු කියන්නේ මොකද්ද? ආ බුදුහාමුදුරුවෝ කියලා දිනවා සුරාමේරේ මදපමණින් දස්ත කළාට කමක් නැහැ කියලා. ඒ බීපු අය නම් කිව්වට කමක් නැහැ නේ මොකද මේ සිහිය විකල් වෙලා නින්නේ. බීපු නැති අය කොහොමද කියන්නේ? මත්පැන් මද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම කියලා. දැන් මත්පැන් මද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම කියන ශික්ෂාපදේ නම් ඉන්නේ. ලංකාවේ ඉන්න කාන්තාව වැඩි හරියක් ওই ශික්ෂාපදේ රකින්නේ නැද්ද? එහෙමද නිවන් දැකලා තියෙන්නේ? පොඩි දරුවෝ අවුරුදු 10ක් විතර යනකම් කවුරුත් ওই ශික්ෂාපදේ කඩනවද? එහෙමද නිවන් දැකලා තියෙන්නේ මේ අවුරුදු 10 වෙනකොට කට්ටියම? ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වයින ඒ කියන්නේ මහා බල සම්පන්න ප්‍රඥාවන්තයෙක්ද? ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු පිරිසුන්ට ස්වාමින් වහන්සේලාට සාතුරුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් ඒක. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වයිට. එහෙනම් මේ මහා මහා මහා ප්‍රඥාවන්තින් මේක පනවලා තියෙන්නේ. අර පොඩි ළමෙන්ට පුළුවන් එහෙනම් ඒක රකින්න. එහෙනම් ඔකේ තේරුව මත්මැම් මන්දාවි බොන්නේ නැහැ කියන එක නෙමෙයි. සුරා මේරේ මජ්ජ පමාද තාන. ඔක කඩලා ගත්තාම ඔකේ තේරුම එන්නේ ඔන්න ඔහොමයි. සුරා මේරේ පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට යනවා. මිහිරියාවට ගිහිල්ලා ඒ මත වැටිලා ඉන්නවා. ඒ මත ඉන්නවා. තාන කියලා කියන්නේ ඒ මත පවත් පැවතිනවා කියන එක. තාන කියන්නේ මේ පිහිටලා ඉන්නවා. ඒ මත පිහිටලා ඉන්නවා. මොනවද පංච සුරාව? ඈ රූප සුරාව, ශබ්ද සුරාව, ගන්ධ සුරාව, රස සුරාව, පොට්ටබ්බ සුරාව. ඔය පහ ඔය පංච සුරාවට ගිහිල්ලා ඕකේ මිහිරියාවට යනවා. මිහිරියාවට කියන්නේ මොකද? ඕවා දැඩි ලෙස උපාදාන කර ගන්නවා. ආසාවෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ උපාදාන කරගෙන ඒව මත පවත් පිහිටලා ඉන්නවා. ඕක නෙමෙයි ජීවිත කාලෙම කරන්නේ. ඔය ශික්ෂාපදේ රැකපු එක වෙලාවක් කියන්න මට. ඔය ශික්ෂාපදේ රැකපු එක වෙලාවක් තියෙනවද ජීවිතේ? ඉතින් ඕක රැක්කොත් නිවන් දකින්න බැරිද? ඒකයි කිව්වේ ප්‍රඥාවන්තින් නිවන් දකින්න දේශනා කරපු දහම. අරම ශික්ෂාපදේකුත් තියෙනවා. ඒක ශක්තිති රජුරෝ ලෝකෙට දීපු ශික්ෂාපදය. ඒකට කියන්නේ පංච දුස්චරිතය. පංච දුස්චරිතයෙන් වෙන්වීමේ වත. ඒකයි සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටල ගත්තොත් ඉතින් මේක. දැන් ඉතින් ගැලපුණ නැත්තම් මොකද කරන් තියෙන්නේ? ගැටෙන්නයි තියෙන්නේ. එහෙම නැත්තම් සාත්‍රුණ වහන්සේගේ සරණ ගිහිල්ලා මොකද මම මේවා කියන්නේ ඔබ හිතනවාද මේ මම මේ ධර්මයේ උප්පත්දනවා කියලා මෙතන? නෑ නෑ සාත්‍රුණ වහන්සේගේ ධර්ම කතා කරන්නේ. ඉතින් ඒකයි කියන්නේ පිංගුදිනේ ඔබට තව දැනගන්න ගොඩක් කරුණු තියෙනවා. නමුත් ඒ දැනගන්න කලින් ඔබ මේ දැනගත්ත ටික ප්‍රගුණ කරන්න. සෝතාපන්න ඵලයේ මාර්ගස්ත වෙච්චා ඉක්මන සෝතාපන්න ඵලයට එන්න. සෝතාපන්න ඵලයට වෙච්චා එතනින් එහාට මේ මාර්ගඵල උපසම්පදා කරගන්න. ඔය වැඩ පිළිලේ ඉන්න. කොහොම හරි පිංගුතුනි දැන් ඒකයි. දැන් මේ අවසන් කරන්න ගියත් නැවත මතු වෙලා එනවා. මොකද සමහර හිතවල තාම තියෙනවා අනේ තව ටිකක් කියන්න කියන හැඟීම. මෙතනින් නැගිටලා යන්න හිත දෙන්නේ නැති හිත ගොඩක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. ඒකයි ස්වභාවය. ඔබ මේ ධර්මයට ආසයි ඔබ දන්නවා. මම එකයි මෙතන ඉන්න කීප දෙනෙම වැඩිදි වෙනවා ඒ කාන්තේම තව අවුරුද්දක් ඇතුළත. හැමෝම නෙවෙයි. හැමෝට මෙච්චර වාසනාවක් උදා වෙන්න හේතුවක් නැහැ. හැබැයි මේ පැවිද්ද කියලා කියන්නේ ඔය ලෝක සම්මතයේ තියෙන එක එහෙම නෙවෙයි. මේ පැවිද්දෙකුට මොන හරි එක වචනයක් හරි කිව්වොත් එහෙම අවීතිමා නරකාදී ලැග්ග හැකි තව අවුරුදු කල්ප කෝටියක්. නිවන මරමුල් කරගත්ත උත්තමයෝ ඉන්න ඕනේ තරම් ලංකාවේ. ඒ උත්තමයන්ට වචනයක් හරි කටින් පිට කළා නම් හරි. දිනකුරු වෙලා මැරෙන්නේ මේ අද්දැවේ. හේති පසු දේවල් මේ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් කියලා කියන්නේ. මුළු තුන් ලෝකයක් වැඳ වැටෙනවා. අවිඥාලාභිය බැලුවොත් එහෙම බලාගත්ත හැකි දෙවරු කී දහහක් ඇවිල්ලා ධර්මය අහගෙන ඉන්නවද කියලා. ඒකයි විදිහ. ඉතින් කොහොම හරි පින්වතුනි මේ පින් දෙන්න යන වෙලාව. මේකත් හරියම උතුම් වෙලාවක්. මොකද ඔබ ගොඩාක් පින් රැස් කරගෙන ඉන්නේ. මේ වෙලාවේදී පිංගුදිනේ මේ කියන දේවල් හොඳට ඔළුවට ගන්න. මේ කියන හැම කෙනෙක්වම සිහිපත් කර කර ඒ අයට මේ පිං මිහිදුවලා හරිනි. කල්ප කාලාන්තරයකින් පිං ලැබිට නැති ඥාතිවරු ඇති. මේ පිං දෙන වෙලාවේදී පිංගුදිනේ මුලින්ම පිං දෙන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන මේ ත්‍රිපිටක ධර්මයේ ලෝකෙට දේශනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඇත්තන්ට. එහෙනම් දැන් කාටවත් කියන්න පුළුවන්ද මම කාටවත් මේ පහර ගහනවා කියන. ඔබ මොන දේශනාවකද පින් දෙනවා අහලා තියෙන්නේ ඒ ඇත්තන්ට? මේ ධර්මයේ ප්‍රචාරය කරන උත්මයන්ද? දොස් නඟනවා නෙමෙයි. ඔබව හරිවකට යොමු කරනවා. ඊට පස්සේ පින්වදිනේ මේ ත්‍රිපිටක ධර්මයේ අපිට ආරක්ෂා කරගෙන ගෙනාවු පිරිසක් ඉන්නවා. ඔබට මේ මේවා උඩින් පාත්ුනේ නැහැ. මුක પરම්පරාවෙන් පැවතගෙන ආවේ. ඊට පස්සේ මාතරේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා. ඊට පස්සේ මොකද උනේ? එක එක ಜಾති ආක්‍රමණ එන්න ගත්තා. ඔය ආක්‍රමණ එනකොට පින්වතුනි, හෙලි පාරවල් කාගෙන, වෙඩි පාරවල් කාගෙන, ත්‍රිපිටකය පපුවට හේතු කරගෙන, පුස්කොළ ත්‍රිපිටකේ බැරිල වැටිච්ච හාමුදුරුවෝ කී දෙනෙක් ඇද්ද? ඔය ඔබ ඔය උන්වහන්සේලාට දෙන ලන්සුවද ඔය? සාදු නාදී මේ පන්සල් වටේ යන්නේ. ඒව කළාට කමක් නැහැ. වැරදි කිනව නෙමෙයි. හැම එකක්ම කියලා මොකක් හරි එකක් කියන්න ඕනේ නැත්නම් එහෙම ටික් කරගන්නවා නංගාලා. ඒ උත්මය නිසා පිංගදෙනි අපිට මේ ධර්මය ලැබුණේ. ඒක නිසා ඒ උත්මයන්ට මේ අද්දව තුලදී මේ සම්බුද්ධ ශාසනය තුලදී මේ උත්මය නිවන් දකින්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඒ උත්මයන්ට පින් දෙනවා දෙවියන්ටත් කලින්. දෙවියෝ කරපු දේ මොකද්ද? උන්වහන්සේලත් එක්ක බැලුවා. පිටේ තියෙන ද පිංගදෙනි උණ්ඩ එක 100ක්. ත්‍රිපිටකයට වෙඩි වදිනවා. පපුවට ත්‍රිපිටකය තුරුල් කරගෙන මෙරිල වැටිච්ච. ඒ උත්මය නිසා නේද ත්‍රිපිටකය තියෙන්නේ? ඔය හැමෝටම ඔව අමතකයිනේ. කොහෙද බින්දෙනව අහලා තියෙන්නේ? ඒ උත්මය නිසා නේද අපි නිවන් දකින්නේ? නැත්තම් කොහොම අපි ත්‍රිපිටක ධර්මය? මේ ත්‍රිපිටකෙන්නේ මේ කරුණ හොය හොය කියන්නේ. ඊට පස්සේ පිටුදුර දස දහසක් ලෝක ධාතු ඉදලා දෙවිවරු ඉන්නවා. ඒ වගේ මේ ශාසනය ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ගේ දේවානුභාවය වැඩි වෙන උන තව තවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිස රැකෙන්න ඕනේ තව. දර ඒ අය රැකීම උදෙසා ඒ අයගේ දේවානුභාවය වැඩි වීම නිසා අනිත් එක ඒ අයට නිවන් දකින්න ඕනේ. ඒ අයත් මේක රැක රැක ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් ඒ අයටත් අපි පින් අනුමෝදක. ඊට පස්සේ පින්දුනි මළගිය ඥාතිවරු දීපත් කළා. තමන්ගේ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදී ඔක්කොම දීපත් කළා. පොඩි කාලේ වතුර වීදුරුවක් හරි කවුරු හරි ඔබට දීලා තියෙනවනะ. අන්නේ කෙනාටත් මේ වෙලාවේ ඔබ දෙන්න පින අනුමෝදන් වෙන්න හේතු තියෙනවා. සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මහා සාගරයක්. නිවන් දකින්න විතරක් නෙමෙයි කරුණා ශාසනය කියලා වෙනම කොටසක් තියෙනවා මේකේ. මළගිය ඥාතිවරු කී දහහක් පින් අනුමෝදන් වෙනවද ඔබ මේ දෙන පිනෙන් දැන්? එහෙම වෙන්න නම් පින්වදිනි ඔබ හොඳට ධර්මයේ ශ්‍රවණය කරපු අය වෙන්න ඕනේ. මහා කුසලයක් පිහිටලා තියෙනවා ඔබ තුල. ඒ පින් අනුමෝදන් කරනකොට ඒ අය සුගති මුදිත වෙනවා බලන් ඉඳද්දි. එතකොට මේ අද්දැවේ විතරක් නෙමෙයි අපිට අම්මල හිටියේ. අනාදිමත් සංසාරේ කම්මල හිටියා. එහෙනම් මේට කල්ප 91ක් ඇතුළත අපි හිටපු අම්මල තාත්තර ගුරුුරු ඥාති හිත මිත්‍ර ආදී ඔක්කොම මතක් කරලා. එයාටත් පින් අනුමෝදන් කරනවා. දැන් පිළිවෙලින් මේවා කෙරේ. ඒ කරනකොට එයාම දීපත් කරගෙන ඒක කරන්නේ. ඊළඟට තව ක්‍රම වේදයක් තියෙනවා. අනාදිමත් සංසාරේ අද නම් ඔබ ඉන්නව කොහොමද? සාන්තුවරයෙක් වගේ. සංසාරේ කොහොම ඉන්නේ නැද්ද? මට ඔබ වචනයක් කිව්වනේ හිටපන් ඔබේ ගේගින්නේ තියලා දාන්න. දරුවෝ ඔක්කොම දාලා එකට දාලා ගේගින්නේ තියන්න ඇති. ඌ මැරුණේ ඔබ කෙරෙහි බද්ද වෛරයෙන්. ඒ මැරිච් එකා දැන් ඇවිදින්න ඔබගෙන් පලිගන්නවා ඇති. මනුස්ස වෙස්ෙන් එන්න පුළුවන්, සත්ත්ව වෙස්ෙන් එන්න පුළුවන්, අමනුස්ස වෙස්ෙන් එන්න පුළුවන්. දැන් ඌ වැරදිද? ඔබ කරපු දේට දැන් මේ පලිය ගන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ මිනිස්සුත් කමා වෙන්න ඕනේ අපිට. එහෙනම් අපි කරපු දෙයක් නිසා ඌ තරහ ගත්තේ. අපි ඌට අසාධාරණ කළේ මුලින්. දැන් එනවා පස්සේ. දැන් එනකොට කියනවා අපි හොඳුනො අපි මේ සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ අපි දෙවියෝ බුදුන් අදහගෙන ඉන්න අය අපිටමයි බු මෙහෙම කළේ නෑ. සංසාරේ ඉඳලා කරමු දහ බලු වැඩ තියෙන ඕනේ තරම්. ඒක නිසා පිංගුතුනි ඒ අයවත් සිහිපත් කරලා ඒ අයටත් පිං අනුමෝදන් කරනවා. ඒ අය ඒ අභව ස්ථානයෙන් අත මිදෙන්න. ඒ අය දැන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඉන්න පිට එක්ක. ඒකෙන් අත මිදෙලා යන්න. ඔබට මේ ආහාර පාන දීපු පිරිසක් ඉන්නව මෙතන. ඒ ආහාර පාන දීපු ශක්තියෙන් නෙමෙයි මේ බණටි ගැහුවේද? ඔය කය පවත්වාගෙන හිටියේ මෙච්චර වෙලා. එහෙනම් ඒ ආහාර පාන හදන්න උදව් උපකාර කළේ පිංගුදිනිය කේක් ගෙඩිය කපන්න ආපු එක්කෙනා විතරක් නෙමෙයි. කේක් ගෙඩිය ගෙනාවු එක්කෙනා විතරක් නෙමෙයි. එදා ඈත අතීතයේ වැව් වමුණු සකස් කරපු අය මේකට උදව් වුණ නැද්ද? ඇයි වැව් වමුණු සකස් කළේ නැත්තම් කොහොමද අද බතක් නිපද වෙන්නේ? ඇයි ඒගොල්ලන්ව අමතකද? වැව්වපුරු සකස් කරලා, ඇලවේලි සකස් කරලා, කුඹුරු වපුරලා, ගොයම් කපලා පාගලා ආහාරයක් යනකම් බිලියල කරලා, ඒ ආහාරය එන ඩ්‍රයිවිං කරගෙන ආපු එක පව මේකට සම්බන්ධ නැද්ද? කන්න මේ අතන ගෙනත් දීපු කෙනා විතරද සම්බන්ධ? එහෙනම් ඒ සියලු දෙනා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා අපි. ඊළඟට මේ ස්ථාන භූමි අද මේ ගේ තිබුණ නැත්තම් වැස්සේ මැදි මදුරුවන්ගේ පීඩාවට පත් වෙවි, හීතලෙන් පින්නේ වැස්සෙන් පීඩාවට පත් වෙවි නේද බණ ටික අහන්න වෙන්නේ. එහෙනම් ඒ දේවල් නැති උනේ පිඟුදින මේ ගෙවල් වල අයිතිකාරයයි හින්දා නේද? ඊළඟට මේ ගෙයක් හදන්න ගඩොලක් ගඩොලක් ගන්න මේ ගෙවල් දෙතේ ස්ථානෙට ගෙනහල්ලා ඒව බඳලා කරලා සකස් කරව පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඒක කලේ නැත්තම් මේ ඇනේ හරිතන අනේ හරියට ඇනේ ගැහුවේ නැත්තම් මේ ගේ හැදෙයිද? එහෙනම් ඔබ දෙන පින මේ ඇනේ ගහපු කෙනාටත් අයිති. එහෙනම් හිතලා බලන්න සම්බුද්ධ ශාසනයක් කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා. ওই විදිහට පිං පිහදවන්න පුළුවන්ද? ඇයි බැරි? එච්චර අවබෝධයක් නැහැ. ඇයි ඒක විතරක්ද? ඔබගේ ජීවිතුන් අතර ඉන්න දරුවන්ද මේ ශාන්තිය පතුරවන්න ඕනේ නැද්ද? ඔබ මහා ශාන්තියකින් ඉන්නේ දැන්. ඒ ශාන්තිය පතුරවල හරින්නේ ඒ දරුවන්ට. තමන්ගේ ගුරුවරුන්ගේ ජීවිතුන් අතර ඉන්න අම්මලා තාත්තලා දීපත් කළා. ගහපල දුර වෙලා යන්න කියලා. යක්ත වේද විසාජ බැල්ම දුර වෙලා යන්න කියලා. ඇස්වා කටවා හෝහා දුර වෙලා යන්න කියලා. මේ ශාන්තිය විහිදුවලා හරින්නේ ඇයට. ඒ තුලින් ඒ අය සූපත් වෙනවා. තව කොටසක් ඉන්නවා. ඒ අයවත් අපි අමතක කරන්නේ. අද මේ ලෝකෙම ඉන්න අය මේ වෙලාවේ බනහන්නේ ඇයි? මේ තාක්ෂණික දියුණුව හින්දා නේද? අද මේ බෙල්ජියමට මට එන්න පුළුවන් උනේ ඇයි? පාරුවක නැගලා මුහුදෙන් එන්නව නම් එහෙම. ඊළඟ අද මේ තමයි එන්න වෙන්නේ. එහෙනම් මේ තාක්ෂණික දියුණුව කියන එක ප්‍රයෝගික වුණ නැද්ද ඔබට අද බනහන්න? අහස් යාන හදපු අය, වාහන හදපු අය, හැතැම්ම ගණන් drive කරගෙන මෙතනට ආවේ අපි. ඒ ඒ එළවගෙන ආපු මේ මහත්තුරු. ඒ හැම කෙනෙක්ම නිසා නේද මේක අහන්නේ? මේ ලයිට් ආලෝකෙ එළිය ඉඳගෙන. මේ ස්පීකර්ස් දාලා හොඳට ඇහෙනවා එතකොට. එහෙනම් තාක්ෂණික දියුණුව අපිට ප්‍රයෝගික වෙලා තියෙනවද නිවන් දැකෙන්න? එහෙනම් ඒ දියුණුව ඇති කරන්න ලෝකෙට බිහි වෙච්ච ඒ විද්‍යාඥවරුන්ට, ඒ අයගේ අන්තේවාසිකවරුන්ට මේ පින අයිති වෙන්න ඕනේ නැද්ද? එහෙනම් පිඟුදිනේ මේ පින ඒ අයටත් විහිදෙනවා. එහෙනම් ඔන්න ඔය කියපු සියලු දෙනා සිහිපත් කළා. පින් අනුමෝදන් කරන්න හදන්නේ. ඒකයි කිව්වේ පිඟුදිනේ අර්ථාන්විත වෙන්න ඕනේ හැම දෙයක්. හට වචනේට වචන විතරක් පාවිච්චි කළා වැඩක් නැහැ. මේ සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මේ අවීති මහ නරකාදී ඉන්න ඒ නිර්සත්ත්වයකටත් මේ සම්බුදු සාසනයෙන් එක වෙලාවක සුවයක් ලැබෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ, දම්සක් පවතුම කරන වෙලාවේ, පරිනිර්වාණයට පත් වෙන වෙලාවේ, ඔන්න ඔය තුන් වෙලාව වෙනකොට පිංගුදුනි ආලෝක ධාරාවක් පැතිරිලා යනවා. ඒ ආලෝක ධාරාවෙන් අවීතිමා නරකාදී දුක් විඳින නිර්සත්ත්වෙක් එක මොහොතක් දුකින් නිදහස් වෙනවා. එක මොහොතක් දුකින් නිදහස් වෙනවා. එහෙනම් ඒකට පවා මේ සම්බුද්ධ ශාසනය දිනන පිහිට. ඒක නිසා ඒ පිහිට පතුරවන්න. මම ඒක කිව්වේ කලින් නැත්තම් තේරුමක් නැතුවනේ කරන්නේ. දැන් තේරුමක් ඇතුව කරගමු. කොහොමයි පිංගුතුනි? එහෙමනම් සිහිපත් කරගන්න පළමුවම පිංගුතුනි, සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන විදිහට මේ ත්‍රිපිටක සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ත්‍රිපිටක සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ, නිවන් මඟ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිබඳ දීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඒ උත්තමිය උදෙසා විහිදුවලා පතුරුල් හරින් මේ පිං විහිදී පැතිරියාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්වැවිය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලේ යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතින් මොහොතකට සිහිපත් කරගන්න සාතුරුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ජීවිත ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින්න එදා මාතලේ අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ගාන්තාරූඪ කරලා අද අපේ අතට පත් වෙනකන් ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස දීපත් කරගෙන ඔබසින් දැස් කරගත්තා වූ සීරම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුවල පතුරු ලරින් ඒ පිං විහිදී පැතිර යාමෙන් ඒ උත්මයොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදන් කරන්න. මේ වගේ පිංගුදිනි මොහොතකට සීපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීරම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ඉදිරිහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් වෙන ඉදිරිහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන් සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ ඉදින්දස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුල පතුරුල හරින් ඒ පිං විහිදී පැතිර යාමෙන් ඒ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ඉදිරිහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ඉදිරිහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන්නේ දොරව සීලම ජාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුරු ජාති හිත මිත්‍රාදී සීල දෙනව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුරු ජාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනව සිහිපත් කරගෙන ඔබ ඉදස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුලරි නේපින් විහිදී පැතිර යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත බිදේවා අජරාවන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තිඟුතනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවදසාදානට ලක් කළා. ඒ අවදසාදානයන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරෙන ගිහිල් අද ඔබව කපනවා මරනවා කොටනවා කියාගෙන ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් අන්නේ ආව සිහිපත් කරගෙන ඒ ආයත මේ පිං විහිදුවල පතුරුලරින් මේ පිං විහිදී පැතිර යාමෙන් ඒ ආයේ අභව ස්ථානයෙන් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිරිත් විශේෂයෙන්ම පිඟුදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරනවා තමන් විසින් උපයාසපයාගත ධනිය යම් පුරසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සද්ධර්ම ප්‍රචාරය උදෙසා අපගප කළ කටයුතු කරන්නා වූ ඒ සීලම් පිරිස සිහිපත් කරගන්න අපි විසින් කරගෙන යන්නා වූ ඒ සීලම් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අපගප කළ කටයුතු කරන පිරිස ඒ වගේම ත්‍රිපිටක පූජාවන් පවත්වාගෙන යාම සඳහා අපගප කළ කටයුතු කරන පිරිස ඉන්නවා ඒ ආ විශේෂයෙන් සිහිපත් කරගන්න ඒ වගේම මේ ආරාම පූජාව කිරීම සඳහා ඒ ආදිවාසීන් විවිධ ආකාරයේ මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්න අපගප කළා ඉන්න කටයුතු කරන්නා වූ ඒ සීලම් පිරිස සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි තමන්ගේ ජීවිතු අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමි පුරුෂයෝ භාර්යාවන් ඒ වගේම තමන්ගේ එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස ස්වාමි දරුවන් ස්වාමි දේරියන් තමන්ට බතුරු වීදුරුවෙන් හරි උපකාරයක් අපකාරයක් කරපු ඒ සීව දෙනාව සීපත් කරගෙන ඔබින් දැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආ විශේෂ විහිදුවල පතුරු හරි නේපින් විහිදී පැතිර යාමෙන් ඒ යටි යම් කිසි ග්‍රහවල උපද්දව දෝෂ අන්ධකාරයන් තියෙනවනම් ඒ තියෙන දෝෂ අන්ධකාරයන් සදූරින් භූත වේවා යක්ෂ බෙද විසාද මලගුරු කුම්බාණ්ඩ ආදී වද පිණියව දෝෂ අන්ධකාර තියෙනවනම් ඒ සීල දෝෂ අන්ධකාරයන් සදූරින් භූත වේවා අස්වාකටවා හෝහා අවල් දෝෂ සංඛා දෝෂ අන්ධකාර තියෙනවනම් ඒ තියෙන දෝෂ අන්ධකාරයන් සදූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යට තිංගර මොදක් කරන්නේ. ඒ වගේත් මේ දින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ආහාරකින් පානකින් සන්තරපේ වෙලා ඒ ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනත් මාර්ගඵල අවබෝධ කරගන්න. එහෙමනම් ඒ ආහාර පරදගත් වෙලා එදා ඇත අත්‍යිතී ඉඳලා වැව අමුරු සකස් කරලා ලැබෙන්නේ සකස් කරලා ගෝයන් කපල පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම අප කැපෙලා කටයුතු කළා වූ ඒ සීලම දෙනව සිහිපත් කරගෙන ඔබ ඉඳලා කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කෙරෙහි වීදවල පතුරුලරි නේපින් විහිදී පැතිර යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයක ඉන්නුනේ ඒ ගත්මි දේවා ජරාමර සංඛය දෙවෙනි සැරින් සීම ලබත්වා කියලා සාදු කෙලේ යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුන් මොහොතකට සිහිපත් කරගන්න ඔබ මේ ස්ථාන විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතලේ පින්නේ ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීමේ නිසා. එනම් මේ ස්ථාන භූමිවල පදිංචි කරුවන් නැතුළු මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථාන වල ගෙනල්ලා බඳලා කළ සකස් කළා වූ සීලම දෙනව තීපත් කරගෙන අපි සිනස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කෙරෙහි වීදවල පතුරු හරි නේපින් බිහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නුනේ අතමි දේවා ආජරාමර සංඝය දෙවෙනි සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් අනුපින් අනුමෝදන් කරත්. ඒ වගේ පින්ගු දින මොහොතකට සීපත් කරගන්න දු මේ ස්ථාන වල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අපි බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානයට ආවා. ඒ වගේම පිංගුතුනි අහස යානා මනාකොට තැන්ල තිනවා. ඒ වගේම ව්‍යාන වාහන මනාකොට තැන්ල තිනවා. ඒ දේවල් උපයෝගී කරන අපි මේ ස්ථානයට ආවොත් ඔබත් මේ ස්ථානයේ ආකාරයට පැමිණෙන්නේ නැති. ඒ වගේම පිංගුතුනි මේ දේවල් පටිගත මේ ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා. ඒ වගේම සජීවීව ලෝකින් ඕනම කෙනෙකුට මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තිනවා. එවනම් මේ සියලු දේවල් උදා වෙලා තියෙන පිංගුතුනි මේ විද්‍යාක්ෂි මතේ සම්බන්ධ පිරිසක් තා එයාගේ අන්තිම වාසික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා එමන ඒව උපයෝගී කරගෙන නිවන් දකින්න යන අපි දෙන පිනේ යන අනුමෝදන් කරන්න හේතුවක් තියෙනවා. එම නිසා ඒවරස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විදීපත් කරගෙන එයාට පින් විහිදුවල පතුරු ලරි නේපින් විහි දීපත් රියාමෙන් එයාත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අදිරාමර සංකේත දෙවෙනින් සැරින් සිම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පිඟුතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්ත බුද්ධ පූජා පැවැත්තුවා. ඒ කරගත් ආ වූ අනන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලයෙන් ඔබ සිල් දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිංගන මොදන් වෙන්න ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.